สาธุสาธุสาธุสังสารสารโรคบินิตนิสังสันนิตสาตัมสุขิสารดิสัมสันดิรพังสุนตานุปลาสัมสังลาปเดสิงปันเมปิสาสัมสันสาบิกังเกวลโมหนาสัมสันนาคันมารอเนวิเสสัมสังเสวิตังดาสิมุดาสังหารดัมมังปันเมสดาสัมสันดาสกันนาสิตปาปนาสัมสันนาปดันสิงหัตโกรปาสัมสัมภารกามิงสุจิตารวาสัมสังวารสังกัมปันเมรตาสัมสัทเรสเดสายุเรนาเวทานิวันเวเดปัสสัทลเดนิทรดิเนตุมสะเดหัมดิเสนลเดเวติรวะติมิมะเกสัมบุดุมะหิมิสันเดสักตันดุรุกะระนะเอเลสินโมนัสเนยุเดดุมลิสินมารยุเดเยหิดิวิรักขินะเอสุริงสัตุตะเดนะเกเลสุนเอตินัสเนวันเดนิมเบติงสิริสัดหัมมินิปานะสัพเสปเดนเนสิเยยุตุปาวุแหมนัสเนบาวเตมิสุนุวิสุนุกเรนิติกุณปุรเณลัตเสปดามาปะเรติเรวิตเนตนิยมเณวาลินิมนิติปัตตาปินสารุมหาสังเณสัมันตาจักขวาเลสุวัตรากัจฉันตุเดวตาสัทธัมมังมุนิราญัสสะสุนันโตสัคคะมุคคดัมDhammasavane kalo ayam badanta Dhammasavane kalo ayam badanta Dhammasavane kalo ayam badanta නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මේ සංඛාරානිච්ඡාති යදා අඤ්ඤාය පස්සති අතනින්දින්දති දුක්ඛේ කේස මංගෝ විසුන්දියා ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලගෙන අවසරයි සැලෑවත් වාසනාවන්ත පින්තුනි 2017 වර්ෂයේ නිකිනි පුන් පොහොදා අගෝස්තු මාසයේ සිල් වැඩසටහනට සහභාගී වෙන අවස්ථාව අද අප පින්තුනි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ බුදුදහමේ එන අපේ ජීවිතයේ සකසාගත යුතු ආකාරය පිළිබඳව දේශනා කරපු සූත්‍ර කිහිපයක කරුණු එක්තැන් කරලා අනුපිළිවෙලින් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තු වන්නේ. දැන් ගිය පොයිටයි මේ පොයිටයි දෙකටම අපි අත්පත්‍රික ආනන්දුන්නේ නැහැ. ඉතින් ඒක සකස් කරගන්න තරම් අපට හැකියාවක් තිබුණේ නැති නිසා නමුත් වෙනතොන්ට අනුපිළිවෙලින් කරුණු හොඳ අවධානයෙන් හොවතින් තමන්ට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි. ඒ වගේම අපි මේ සාකච්ඡා කරන කරුණු පටිගත කරනවා. ඉතින් ඔබට නැවත පස්සේ වුණනම් අහන්නත් පුළුවන්. නමුත් අහද්දී සම්පූර්ණ අවධානයෙන් අහන්නට උත්සාහ කරන්න. ඒක තමන්ට ලොකු නිධානයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබෙන අවස්ථාව සවනානුත්තරය කියලා. අපේ දේශමන් වලින් අපේ කන් දෙකින් අපි ගන්න ඉහළම ප්‍රයෝජනය තමයි මේ ගන්නේ ඉන්නේ. ඉතින් මේ ප්‍රතිලාභය ලබන්න පිණිසුනේ අපි සසර හුඟා පින් කරලා තියෙනවා. හුඟා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ මානසික මට්ටම නිසා තමයි අපේ බණහන් වෙන සෝදානම් වෙනකොටම මේ ආසන ටික ඔක්කොම සකස්සලා තියෙන්නේ. ඔබට ආහාර පාන ටිකක් සෝදානම් වෙලා තියෙන්නේ. ඔබට අවශ්‍ය වතුර බෝතලෙ ඉඳන් ඒ ටිකක් මෙහෙ සෝදානම් වෙනවා. ඒ පින විසින් සකස් කරලා තියෙන දේවල්. ඉතින් ඒ පිනම අඩු වුණොතින් ඒ වගේම සම්බාධක ටිකක් අපේ ජීවිත වටා දෙනවා. ඒක තමයි කර්මයේ ස්වභාවය. ඒ නිසා ඔබ හුඟා සතුටට පත් වෙන්න ඔබ මේ පහසුබන් ටික ලබන්නේ නිකන් නෙවෙයි සතර මහා පින කානිසංශයක් කියලා. ඒ නිසා ඒ ආනිසංශය නැත්නම් මේ ආසන තිබ්බට ආසන පිරෙන්නේ නැහැ. මේ ආසන සම්පූර්ණ වෙන්නේ ඒ පිනත් එක්ක තමයි. ඒ නිසා ඔබ මේ මහා පිනට හිමිකම් කියන අය. මේකට කියන්නේ සන සම්පත්තිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ සමහර කාලවල බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. ඒ ධර්ම දේශනා කරනකොට සමහර සත්‍ය නිරයේ දුක් විඳිනවා. මේ අවස්ථාවේදී අපමණ සත්‍යයන් පිනතුනි නිරයේ දුක් විඳිනවා. සමහරට අපට මේව හිතෙන්නේ නැහැ මෙහෙම තියෙනවද කියලා. නමුත් පිනතුනි මනුස්ස ලෝකේ සමහර අය නිරයේ සියසින් දැකලා ඒ මතකය ඉපදෙනකොට ඒ මතකයක් එක්ක ඉපදෙච්ච සමහර අය ඒ අත්දැකීම් කියව අවස්ථා තියෙනවා. බොහෝ විට අපට මුණ ගැහෙන්නේ ගිය ආත්මේ මනුස්ස ලෝකයට ගොය, ගිය ආත්මේ දිව්‍ය ලෝකේ ඉඳලා බ්‍රහ්ම ලෝකේ ඉඳලා ආපු අය තමයි අපට බොහෝ විට මුණගෙන එන්නේ. නමුත් වෙනතනින් නිරයේ අත්දැකීම සියසින් දැකලා ඒ මතකය සමග ඉපදෙච්ච සමහර අය ඒ නිරය අත්දැකීම් කියව අවස්ථා තියෙනවා. එනිසා වෙනතනින් ඒ නිරයේ ලක්ෂණය තමයි දැඩි කායික මානසික දුක්ඛයන් විඳිනවා. ඒ නිසා ඒයට මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම සමහර කාලවල ලෝකේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ධර්ම දේශනා කරනවා. සමහර සත්‍යයන් ඒ වෙලෙ තිරිසන් ලෝකයේ ඉන්නවා. තිරිසන් ලෝකය කියන්නේ පින්නතුනි ඇතමිට අපට හිතෙන වෙනම ලෝකයක් කියලානේ. නමුත් තිරිසන් ලෝකය මේ ලෝකය කියන එක නිර්මාණය වෙන්නේ පින්නතුනි අපේ කර්මයක් එක්ක. බොහෝ විට අපට හිතෙන්නේ යම් කිසි ආත්ම භාවයක් කිව්ව ගමන් අපට මේ භූමිය තමයි මතක් වෙන්නේ. දැන් මේ ධර්මශාලාවේ ඉන්නකොට අපට හිතෙන්නේ මේ මනස ලෝකය කියලා. ඔව් හරි, මනස ලෝකය තමයි ඒ අපේ ඇහැට පේන ලෝකෙන් අපි නිර්මාණය කරගත්තු ලෝකය තමයි මේ මනස ලෝකය. හැබැයි ඔබ දන්නවා සමහර අපේ පන්දිවලට එනවනේ බල්ලක් එක්කනේ තමන් ඇති කරන සොරතල් සතක් එක්කම භාවනා පන්දිවලට එනවා සමහර අය. ඒතර ඒ සතත් මේ ධර්මශාලාවේ ඉන්නවා. ඒතර එයාට පේන මේ ලෝකේ මනස ලෝකයද නෑ, එයාට තිරිසන් ලෝකේ. ඒ තිරිසන් ලෝකයේ පේන ලෝකේ එයාට ධර්ම අවබෝධය කරගන්න බෑ. ඒ වගේම මේ ධර්මශාලාවේ ඇති සමහර ප්‍රේත ලෝකයයි. මේ සත්‍යයක් ඇහෙන්නත් පුළුවන්. නමුත් මේ ධර්ම අවබෝධයක් කරා යන්න එයාට පුළුවන් කමක් නෑ. එනිසා පින්නතුනේ තමන් හදාගන්න ලෝකේ නිර්මාණය වෙන්නේ තමන්ගේ මේ ආයතනත් එක්ක. ඇස කන නාසාදී මේ ආයතන ටිකට සාපේක්ෂව තමයි ලෝකේ නිර්මාණය වෙන්නේ. දැන් ඔබට ඔබ හේතු වෙලා ඉන්න මේ බංකුව ඔබට බංකුවක් ඇතැම් විට. ඇතැම් විට ওই බංකුවෙම කාවෝ වේයෝ වගේ සත්තු ඉන්නවා. ඒ සතත් ඒ බංකුවෙමයි ඉන්නේ. ඒතකොට ඒ සතාට එක වාඩි වෙන එකක් නෙවෙයි, ඒ සතාට එක ආහාරයක්. එකම දේ තමන්ගේ තේන කෝණය අනුව වෙනස් වෙනවා. ඒ වගේම අපේ කර්ම චක්‍රය මේ ජීවත් වෙන කාලෙම වෙනස් වෙන පුළුවන් සමහර විට. ඒක තමයි කර්මයේ ස්වභාවය. ඉතින් තිරිසන් ලෝකින සත්‍යයන්ටත් මේ ධර්ම අවබෝධය කරගන්න අවස්ථාවක් නැහැ. ලෝකයේ ඇතැමිට බුදුහාඳුරු කෙනෙක් පහළ වෙලා හිටියද? ඇතැමිට උන්වහන්සේ වැඩ සිටින විහාරස්ථානෙම සමහර තිරිසන්ගත සත්තු ඉන්නවා. නමුත් ඒ සත්තුන්ට ධර්ම අවබෝධය කරන්න ලැබෙන්නේ නැහැ. උන්වහන්සේගේ විහාරස්ථානේ නෙවෙයි, උන්වහන්සේගේ ශරීරයේ තිරිසන් සත්තු ඉන්නවා. සමහර පානෝ සත්තු ඉන්නවා. බුදුහාඳුරෝ නිවන් දැක්කට ශරීරේන සත්තු නිවන් දකින්නේ නැහැ. ඔබ නිවන් දැක්කා කියලා ඔබේ මේ ශරීරේ ඉන්න පණුවට නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ පින්නතේ මනසේ දිනුවා. ඒක ශරීරේ නෙවෙයි වෙන්නේ. ඒක අවබෝධය. ඒ වගේම පින්නතේ ලෝකේ සමහර කාලවල සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ ලෝකෙට ධර්ම දේශනා කරනවා. සමහර සත්වයන් දීර්ඝායුෂ දෙවිවරුන් ඉපදිනවා. දැන් දේව බ්‍රහ්ම කියන දෙකටම බුදුදහමේ කියන්නේ දේව කියලාම තනිපදිනුත් විග්‍රහ කරලා තියෙනවා. එනිසා තමයි බුදුහාඳුරන්නේ සත්තා දේව මනුස්සානම් කියලා කියන්නේ. එතකොට ඒ දේව කියන කොටසට බ්‍රහ්ම කොටසත් අයිති වෙනවා. එතකොට මෙතන මේ දීර්ඝායුෂ දෙවරු කියලා කියන්නේ අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ ඉන්න දෙවියන්. බ්‍රහ්මයන්. ඒ ඇයට රූපයක් නැහැ, කය නැහැ, සිත විතරයි. එතකොට ඒ ඇයටත් මේ ධර්ම අවබෝධය කරගන්න අවස්ථාව නැහැ. සමහර බ්‍රහ්ම ලෝක සත්තු ඉන්නවා අසඤ්ඤ සත්‍ය වගේ. ඒ ඇයට කයක් තියෙනවා හිතක් නැහැ. ඒ ඉපදෙන එකේ කාරණා බව ස්වභාවය. දැන් ඔබ උනත් දන්නවනේ එක එක ගස් වර්ග එක එක විදියට තියෙනවනේ. එක එක මාළු වර්ග එක එක හැඩයට ඉන්නවනේ. ඒ වගේම එකම වතුර ගත්තා එක තැනක එක ලික්විඩ් එකක්, සමහර තැනක එක අයිස් කැටියක්, සමහර තැනක රස කරොත් එකම මානේ වෙලියක්. එකම වතුර. ඒ වගේම තමයි අපේ මේ විඥානය ඒ ඒ ආත්ම භාවයක බැස ගන්න ස්වභාවය අනුව වෙනස් වෙනවා. ඒක ඕකාර බව තියෙනවා. එක ස්කන්ධයක් විතරක් තියෙන සත්තු ඉන්නවා. ඒ වගේම චතුෝකාර බව තියෙනවා, පංචෝකාර බව තියෙනවා. චතුෝකාර බව කියන්නේ ස්කන්ධ හතරක්. වේදනා, සංඥා, සංඛාර, විඥානික ස්කන්ධ හතරක් තියෙන සත්තු ඉන්නවා. ඒ තමයි අරූපාවචර බ්‍රහ්මයන්. ඒ වගේම පංචෝකාර බව තියෙනවා. මොනවද පංචෝකාර බව කියන්නේ? ස්කන්ධ පංචකෙම කියන අපේ මානසිකංගයේ සත්තු. ඒකෝකාර බව කියන්නේ කොහෙද? එක ස්කන්ධයක් විතරක් තියෙන මොන ලෝකයේද? අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකයක් තියෙනවා. අපි කවියක අහලා තියෙන්නේ සිත මිස කය නැති බඹලොව සතරකේ කියලා. ඒ චතුෝකාර බව. ඊළඟට කියනවා කය මිස සිත නැති බම ඇති බමතලයේ කියලා. තව තැනක් තියෙනවා කය විතරයි සිත නැහැ. එතන ඒකෝකාර බව කියලා කියන්නේ. එතන මෙන්න මේ එක එක ස්වභාවයන් අනුව සත්‍යයන් ඉන්නවා. චතුෝකාර බව වලට ඒකෝකාර බව වලට ඉපදෙලින සත්‍යයන්ට මේ ධර්ම අවබෝධය කරන්න බෑ, විශේෂයෙන් සෝවන්නෙන්න බෑ. හැබැයි සෝවන් වෙච්ච කෙනෙක් ඒ භවයක කර්මාරූප ඉපදුනොතින් යාට එතන අනිත් ධර්මතා ටික වැඩෙන ගතියක් තියෙනවා. ඒක ධර්ම නියාමයේ ස්වභාවයයි. එතකොට දීර්ඝායස්ක දෙවුරු වෙල හිටියත් බුද්ධෝත්පාද කාලයෙන් ප්‍රයෝජන ගන්න බෑ. මේ නිසා තමයි බුදුහාමුදුරුවෝ සම්බුද්දත්වයට පත් වෙලා පළමුවම ධර්ම දේශනා කරන්න පිළිසිදහා බලන විට බුදුහාමුදුරුවෝ බැලුවා පළමුවම ධර්ම දේශනා කරන්න කාටද සුදුසු කියලා. එතකොට බුදුහාමුදුරුවෝ දැක්කා පෙනුණා ආලාර කාලා මුද්දකරම් පුතේමණියට ධර්ම දේශනා කරද්දී ඉක්මනටම අවබෝධ කරගන්න පුළුවන් කියලා. නමුත් ඒ දෙන්න මේ වරෙන්ට මිය ගිහිල්ලා හිටියේ. එදෙනම් කොහෙද හිටියේ? ඉපදෙනා. එයා හිටියේ මෙන්න මේ දීර්ඝාස්ක දෙවුරු වෙලා. අරෝහාචර බරපණෝගේ හිටි. ඉතින් එයාටත් මේ ධාමයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම ලෝකයේ සමහර කාලවල තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා ලෝකෙට ධර්ම දේශනා කරනවා. මේ දේශනා කරනකොට සමහර අය ඒ ධර්මය අහන්නට නොලැබෙන ඉතාම ඈත ප්‍රත්‍යන්ත දේශවල ඉපදෙනවා. දැන් කාලේ හැටියට නම් ඔය අප්‍රිකාවේ සමහර ප්‍රදේශවල නැත්නම් මැද පෙරදිග සමහර ප්‍රදේශවල නැත්නම් ඕස්ට්‍රේලියාවේ ওই ගෝත්‍රික ජනයා ඉන්න වගේ ප්‍රදේශ විතරක් නෙවෙයි දැන් මේට මෙයා බෙහු වාදී වෙනුයි කියලා කියන ඇමරිකාවේ පිනඳුනි සමහර අය බුද්දසම් කියලා ආගමක් තියෙනද කියලා දන්නේ නැහැ. බුදුහාඳුරු කියලා කෙනෙක් ඉන්නවද කියලා දන්නේ නැහැ. හිටියද කියලා දන්නේ නැහැ. ඇතැම් මිටියක් කොකාකෝලා ගැන දන්නවා. කොකාකෝලා ගැන දන්නවා මෙහැගින් 99ක්. නමුත් බුදුහාඳුරු ගැන දන්නේ 150ක් නැහැ. ඉතින් ඒකට ඇත්තෙම මේ ධර්මයෙන් ප්‍රයෝජනයක් ගන්න අවස්ථාව නැති වෙලා තියෙනවා. ඊළඟට තවත් සමහර විට ඉන්නවා උපදින්ම මිත්‍යා දෘෂ්ටික දෙමෝපියන්ගේ දරුවන් වෙලා දැඩි මිත්‍යා දෘෂ්ටික පවුලල ඉපදෙලා ඉන්නවා. ඇතැම් විට එයාට සතරම් වාක් පින තිබුණොත් ඒ මොන තැන හිටියත් ඒගොල්ලන් ඒ වගේ වෙන් වෙලා එනවා දහම කරා. නමුත් සමහර අයගේ ඒතරම් පුණ්‍ය මහිමයක් නැති වුණොත් එයාට එතනින් නික්මලා යන්න අමාරුයි. ඒ නිසා එයා ඒ තුරම කොටු වෙලා ඉන්නවා. හැබැයි පිනතුනි ඉදිරි කාලෙදී නම් ලෝකෙ විශාල වෙනසක් වෙනවා. මොකද සමහර ආගම් මූල ධර්මවාදීව හිටියත් ඒ ආගම් ඉදිරියේ වෙනස් වෙන වෙනවා. ඒ පීඩණයෙන් ඉන්න අය බොහෝ දෙනෙක් දහම කරා ඉදිරියේයි කියලා ලොකු අනාවැකි පළ වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ මිත්‍යා දෘෂ්ටික තැන්වල ඉන්න අයට සමහර අවස්ථාවලදී ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. ඒ වගේම සමහර අවස්ථාවල උපතින්ම මන්ද බුද්ධිකයි ඉපදෙනවා. ඒකට කියන්නේ ධර්මයේ වචනයක් තියෙනවා කෙල තොළු කියලා. ඒ කියන්නේ අර කෙල වැගිරෙනකොට Tamanට පාලනය කරගන්න බැරිය ඉන්නවනේ. අන්න ඒ අය මන්ද බුද්ධිකය. ඒ අයට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ. හැබැයි පින්නතුනි දැන් ඔය ඉලවට සංගරාමයේම තියෙනවා සමහර කවි පොත්වල එහෙම තියෙන අඳගුරු බිහිරිව හිටියොත් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා. හැබැයි පින්නතුනි ඒක ගැන කල්පනාකාරී වෙන්න ඕන. බුදුහාමුදුරෝ එහෙම දේශනා කළේ නැහැ. අන්දවල හිටියොතින් බිහිරවල හිටියොතින් ධර්මයෙන් ප්‍රයෝජන ගන්න බෑ කියලා ධර්මයේ නැහැ. ඒක හොඳටම දැන් වර්තමානයේ ප්‍රකට වෙලා තියෙනවා. ඇයි ඒ? සමහර අන්දා ඉන්නවා මහාචාර්යවරු. සමහර බිහිරියා ඉන්නවා මහාචාර්යවරු. සමහර කතා කරන්න බැරි අය ඉන්නවා භාෂා කීපයක් පුළුවන් භාෂා කීපයක් ලිඛිත භාෂාව තේරුම් ගන්න පුළුවන්. ඒ තරක් නෙමෙයි භාෂා කීපයකින් සයින් ලැන්ග්වේජ් භාෂා කීපයක් පුළුවන්. සමහර ජපානි ප්‍රතිපදකෙනේ ජපාන් සයින් ලැන්ග්වේජ් එකක් පුළුවන්. ඇමරිකන් සයින් ලැන්ග්වේජ් එකක් පුළුවන්. එතකොට ඒවත් වෙන වෙනම භාෂා. එහෙම ඉගෙන ගන්න උපතෙන් බිහිරියයි. ඒ නිසා බිහිරි වුණා කියලා ගැටලුවක් නැහැ. අන්ධ වුණා කියලා ගැටලුවක් නැහැ. බුදුදහමේ තියෙන්නේ අභිඥා ලබන විශේෂ ඉරිදි බල ලබන සමහරව බෑ අන්ධයට උපදින අන්ධයට. හැබැයි ධර්මාවබෝධය කරගන්න බැරි නෑ. ඕනෑම ව්‍යුක්ත ගැඹුරු සංකල්පයක් ඇතැම් විට සංඥා භාෂාවෙන් ඇතැම් විට බ්‍රේල් ප්‍රමේයට උනත් අවබෝධ කරගන්න හැකියාව තියෙනවා තමන් බුද්ධිමත් නම්. හැබැයි අර මන්ද බුද්ධිකයට එහෙම බෑ. මෙන්න මේ කරුණු හතක් මෙතන කියවනවා. කරුණු හතක් කියවනවා. මෙන්න මේ හතම තියෙන අවස්ථාවේ නිරේහිපදිච්ච අවස්ථාව නැත්නම් තිරිසන් ලෝකෙ ඉපදිච්ච අවස්ථාව, പ്രേත ලෝකෙ ඉපදිච්ච අවස්ථාව, ප්‍රත්‍යන්ත දේශෙක ඉපදිච්ච අවස්ථාව, මන්දබුද්ධික වෙලි ඉපදිච්ච අවස්ථාව, මිත්‍යා දෘෂ්ටික පෞලක ඉපදිච්ච අවස්ථාව, මේ වගේ කර්ම කීපයක් අපි සඳහන් කළා. පින්නතුනේ ඒ සියල්ල ලබලත් සමහර අය ඒ සියල්ලන්ගෙම නිදහස් වෙච්ච සමහර අය ඉන්නවා. ලෝකේ සමහර කාලවල පහළ වෙනවා, ඉපදෙනවා. ඉපදිලා බලනකොට බුදුහාමුදුර කෙනෙක් ලෝකේ නැහැ. ධර්මයක් නැහැ. ඒතකොට ඒ ඇයට මේ ශ්‍රණ සම්පත්තිය නැහැ. එතකොට පින්නතුනේ මෙන්න මේ සියලුම කාරණා තිබුණත් ඇතැම්මිට බුදුරජාණන් වහන්සේ කෙනෙක් පාලවල හිටියත් ඇතැම්මිට බුදුහාමුදුරුවෝ සමග එක විහාරස්ථානයේ හිටියත් සමහර අයට ශ්‍රණ සම්පත්තිය ලැබුණේ නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. බුදුහාමුදුරුවෝ දැක්කා කියලා හෝ පන්සල් ගියා කියලා හෝ ශ්‍රණ සම්පත්තිය ලැබුණා වෙන්නේ නැහැ. ශ්‍රණ සම්පත්තිය කියලා කියන්නේ very rare auspicious moment කියන එක. ඉතාම භාග්‍ය සම්පන්න දුර්ලභ අවස්ථාව කියන එක. මේ ශ්‍රණ සම්පත්තිය ලැබෙනවා කියලා කියන්නේ ඇතැම් විට කෙනෙකුට හිතන්න පුළුවන් සිල්වත් වුණොත් ශ්‍රණ සම්පත්තිය ලැබුණා කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් සමතය දිනනවා තින් ශ්‍රණ සම්පත්තිය ලැබුණා කියලා. කෙනෙකුට හිතන්න පුළුවන් ධ්‍යාන ලැබුවටින් අහසට යන්න පුළුවන් නම්, ඊට බල පාන්න පුළුවන් නම් ශ්‍රණ සම්පත්තිය ලැබුණා කියලා සමහරට හිතේ. පින්නතුනේ දේවදත්ත කොයි වගේ කෙනෙක්ද? දේවදත්ත ඊරිදි බල කිමිච්ච කෙනෙක්. දේවදත්ත හාමුදුරුවෝ අහසට යන්න පුළුවන් හැකියාව තිබුණා, රූපේ වෙනස් කරන්න හැකියාව තිබුණා, මනස රූපේ වෙනස් කරන නාගයෙක් විදියට සමහරට. එහෙම හැකියාව තිබුණා සමතේ දිනු කරලා. එහෙම තිබෙච්ච දේවදත්ත හාමුදුරන්ටවත් පින්නතුනේ ශ්‍රණ සම්පත්තිය ලැබුණේ නැහැ. ඒ නිසා හිතන්නේ ශ්‍රණ සම්පත්තිය කියන එක සරල දෙයක් කියලා. ඒක මහා පිනකට ලැබෙන්නේ අතීතයෙන් ගේන විශාල පිනක් ඒකට තියෙන්න ඕන. හැබැයි අතීත පින තිබ්බට විතරක් බෑ පින්නතුනේ. අතීත පින තිබ්බට විතරක් බෑ. මේ මොහොතේ තමන්ගේ ළඟ ලක්ෂණ ටිකක් තියෙනවා, සූසුකම් ටිකක් තියෙනවා. මොන සූසුකම්? එයින් පළවෙනි සුදුසුකම තමයි පින්නතුනේ සුවච බව කියන එක. සුවච කියන්නේ යමක් ඇහුම්කන් දීමට තියෙන උවමනාව, ඇක්ටිව් ලිස්නින් කියන එක. සක්‍රීය ඇහුම්කන් දීම, සාවධාන ඇහුම්කන් දීම කියන එක. බොහෝ අය ඇතැම් විට තමන් අධ්‍යාපනය ලැබුවට පස්සේ වෙන කෙනෙක්ගේ දෙයක් අහන්න සෝදානම් නැහැ. මම ඔක්කොම දන්නවා කියලා හිතන්නේ. පින්නතුනේ මෙන්න මේ සුවච බව කියන එක තිබුණොත් තමයි දහමෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කම තියෙන නිසා ඔබ හැම දෙනෙක් ළඟම ඒ සුවච බව කියන එක තියෙනවා. මේ පින්නතුන් අහලද්දී සරියුත් හාමුදුරු ගැන, සරියුත් හාමුදුරු ගැන වාග් නොනැති කෙනෙක්, වාග් උගත් කෙනෙක්, බුදුහාමුදුරන්ගේ කාලේ හැටියට එදා දඹදිව තිබිච්ච සියලුම අධ්‍යාපනය ලැබපු කෙනෙක්. එහෙම ලැබපු සරියුත් හාමුදුරුවත් අර අත්සගි හාමුදුරුව දැකලා අත්සගි හාමුදුරුව ඇතැමිට සරියුත් හාමුදුරුවන්ට වඩා මම හිතන වයසනුත් බාල වෙන්න තිය අවස්ථාවේ සරියුත් හාමුදුරුව තරම් ලෞකික අධ්‍යාපනයක් ලැබලා තිබුණේ නැහැ අත්සගි හාමුදුරුව. හැබැයි බොහොම ගෞරවයෙන් මේ දහම ඇහුවා අත්සගි හාමුදුරන්ගේ. ඇහුව විතරක් නෙවෙයි ජීවත් වෙන කාලේ පුරාම මේ ධර්ම සේනාධිපති බුදුහාඳුරගේ අග්‍ර ශ්‍රාවක සරියුත් හාමුදුරුව සැතපුණේ සරියුත් හාමුදුරුව ඉන්න දිහාවට හිස දාලා. ඒ තරම් ගෞරවයක් දැක්වුවා මේ ධර්මයේ ළඟදී. ඉතින් අන්න ඒකයි පින්නතුනි මේ සුවච බව කියන එක අවශ්‍ය වෙනවා ධර්මයේ ආරම්භයේදීම. ඒකට දැන් අතීත පින තියෙන ඕන එක අතකින් ඊළඟට අපි සාකච්ඡා කරන්නේ දැන් මේ අවස්ථාවේ තියෙන ඕන ලක්ෂණ. එක ලක්ෂණයක් අපි කිව්වා මොකද්ද? සුවච බව කියන එක ඇහුම්කන් දීමේ කැමැත්ත කියන එක. ඊළඟට තියෙන ලක්ෂණය මොකද්ද? බුද්ධිමත් බව කියන එක තියෙනවා, නුවණ තියෙනවා. නුවණ කියන්නේ අධ්‍යාපනයම නෙවෙයි පිනතුනි. යමක් තේරුම් ගන්නකොට, යමක් ගලපලා කියනකොට ඒක තේරුම් ගැනීමේ නුවණක් තියෙනට ඕන. ඒ නුවණක් අවශ්‍ය වෙනවා. දැන් ඒකට සාමාන්‍ය ලෞකික ලෝකයේ කියන්නේ IQ එක කියලා නේ කියන්නේ. IQ එක හොඳ මට්ටමේ තියෙනවා. IQ එක බුදුදහමෙන් බලන්නේ සාමාන්‍ය අධ්‍යාපනය විතරක් නෙවෙයි දුකේ ඇතිවීම හා නැතිවීම තේරුම් ගන්න කොච්චර දක්ෂද කියන කාරණය මතයි IQ එක තීරණය. එතකොට පිනොතනේ වගේමයි තමන්ගේ ළඟ තවත් තියෙන ලක්ෂණයක් තමයි අවංක බව කියන එක. අවංක බව තියෙනත් ඕන. බණ අහනකොට ඇයි තමන් බණ අහන්නේ? ඇයි බණ අහන තමන් වාඩි වෙන්නේ කියන එක ගැන තමන් අවංක වෙන්නට ඕන. දැන් මේ පිනොතනේ හැම දිනෙකම නිතර බණ දහම් අහන මේ ඇටේ ගැන මුතුන් කියන දෙයක් නෑ. නමුත් අපි එකක් දැනගෙන ඉන්න ඕන. අපි බණ අහන්නේ පිනොතනේ. අපි ධර්ම ප්‍රශ්නයක් අහන්නේ ධර්ම සාකච්ඡාවක් කරන්නේ කොමක් සඳහාද? කරන්නේ අපේ අභ්‍යන්තරයේ තියෙන තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න කියන හැඟීම අවංක බව තියෙන උන තමයි ළඟ. අපි පන්සලට එන්නෙම ඒ අපේ ළඟ තියෙන දුර්වලතා අඩු කරගන්න. ඉතින් මේ වෙන තොටේ වෙන කරුණ අවුතෙන් කියන දෙයක් නැහැ. නමුත් ඒ කරුණත් අපි දැනගන්නට ඕන එකක් වැඩගත්. එතකොට අපි ලක්ෂණ කීපයක් කිව්වා. මේ මොහොතේ අපේ ළඟ තියෙන ලක්ෂණ මොනවද? ඒ ලක්ෂණ සුවච බව, නුවණැති බව, ප්‍රඥාව, අවංක බව කියන කාරණේ. මෙන්න මේ කරුණු ටික විස්තරාත්මකව වෙන සූත්‍රය මොකද්ද? හරණීයමෙත සූත්‍රය නැත්නම් මෙත්ත සූත්‍රය. පින්තුනේ බෞද්ධයාගේ ජාතික ගීය හරණීයමෙත සූත්‍රය. ඒක අමතක කරන්න එපා. ඒක ඒ තරම් වටින සූත්‍රයක්. බුද්ධ සම්ප්‍රදායේ. ඒ නිසා හැම තැනදීම කියන්න පුළුවන් සූත්‍රයක්. සක්කෝ උජෝජ කියන තැනින් පටන් අරන් අන්තිමටම නහි ධාතු බම්බසේය නැවත මෞකසකට නොවන තැන දක්වාම පැහැදිලි ගමන් මාර්ග සූත්‍රේ පුරා විස්තර වෙනවා. අපේ ළඟ ඇති කර ගන්න ඕන ලක්ෂණ. දක්ෂ බව, ඍජු බව, වරාත්ම ඍජු වීම, අනතිමානීය ගුණය, සුවච බව, මේ ඔක්කොම ලක්ෂණ ටික මේ සූත්‍රේ තියෙනවා. මෛත්‍රී සහගත බව. ඒ නිසා මේ සූත්‍රේන කරුණ පිළිබඳව පුළුවන් තරම් නිතර තමන්ට පේන තැනක සූත්‍රයේ සමරියක් ලියලා තියන්න. ඒක ඉතාම වැදගත් සූත්‍රයක්. ඒ නිසා මෙන්න මේ කරුණ අපි මේ සාකච්ඡා කරේ දහමෙන් ප්‍රයෝජනට ගන්නට එන අවස්ථාවේදී ආරම්භයේ තියෙන ඕන ලක්ෂණ කිහිපයක් පිළිබඳව. ඊළඟ කාරණේ තමයි වෙනතුනේ බුදුදහමේ කියන කාරණේ තමයි ධර්මේන කරුණු ටිකෙන් ටික ගැඹුරට විස්තර වෙන්නේ. අනුසෝතගාමී ධර්මයක් මේක. බුදුහාඳුරෝ පහරාද සූත්‍රයේ පහරාද අසුරෙන්දයාට දේශනා කරනවා හරියට මේක මේ ධර්මග කියන එක සාගරයේ වෙරළේ ඉඳන් ටිකෙන් ටික ගැඹුරට යන්න වගේ කියන එක. ඒ නිසා ඕනෑම කෙනෙකුට යම් කිසි දුරක් මේ ශාසනය තුල යන්න පුළුවන්. කෙනෙකුට අනුගාමී වෙරළට හරියන්න පුළුවන්. හැබැයි තමන්ගේ දක්ෂතාවය මත තමන්ගේ උස ප්‍රමාණය අනුව ටිකෙන් ටික මේ සාගරයේ පහළට යන්න පුළුවන්. ගිහිල්ලා පින්නතුනි තමන්ගේ ඔළුව මට්ටම විතරක් දක්වා නෙවෙයි. තමන් පිහිනන දක්ෂණම් තමන්ගේ ශරීරයේ ප්‍රමාණයට වඩා ගැඹුරු තැන් වලට තමන්ට ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන්. ගැඹුරු කොච්චර ගැඹුරු නම් තමන්ට ගැටලුවක් නැහැ. තමන්ට පිහිනන්න පුළුවන් නම්. ඒ නිසා ප්‍රඥාව ඉතාම වැදගත් කාරණයක්. ප්‍රඥාව තිබුණු තරමට මේ ධර්මයේ ටිකෙන් ටික ඉදිරියට යන්න පුළුවන්. ඒක හැබැයි එකපාර ඇති වෙන්නේ නැහැ පින්නතුනි. ඒක ටිකෙන් ටික තමන් මේ කටයුතු දෙක අඛණ්ඩව යෙදෙන්නට ඕන. අඛණ්ඩව යෙදෙන්නට ඕන. ඇතැම් විට අපි මෙතෙන්දි හොඳට බණ අහනවා. ඇතැම් විට පල්ලයට ගියාට පස්සේ ඒක ඔක්කොම අමතක වෙනවා. අනිත් පැත්තේ කටයුතු කරනකොට. එහෙම නෙවෙයි පින්නතුනි. හැම තැනදීම අපි එක වගේ මේ ධර්මත් එක්ක ඉන්නකොට තමයි මේ ධර්මමගේ සමන්න වැඩෙන්නේ. ඒ නිසා ඒ ධර්මමගේ තීරණය වන්නේ ප්‍රඥාව මත. අන්න ඒ ප්‍රඥාව බුදුදහම තුළ ඉතාම වැදගත් කාරණයක් විදිහට සඳහන් වෙනවා. මේකට ප්‍රඥාව කියනවා, ඥාන කියනවා, සම්මාදිට්ඨි කියනවා, ආලෝක කියලා කියනවා, චක්කු කියලා කියනවා, නොයෙක් වචන සඳහන් වෙනවා. මේ හැම දෙයකින්ම කියන්නේ පින්නතුනේ බුදුදහම කෙටියෙන් ගත්තොත් බුදුදහම මොකද කියන්නේ? බුදුදහමෙන් කියන්නේ දුක ඇති වෙන හැටි සහ දුක නිදහස් වීමේ මාර්ගය. අපි හැම දෙනාම පිනතුන ජීවිතේ හැමදේම කරන්නේ ජීවිතේ සතුටෙන් ඉන්න දුකෙන් නිදහස් වෙන්න. අන්න ඒ සතුටෙන් ඉන්න දුකෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදු දහම තුළින් සඳහන් වන්නේ. අපිට යම්කිසි අවස්ථාවක අපේ හිතේ මානසික පීඩනයක් තියෙනවා නම් දුකක් තියෙනවා නම් ඇයි ඒ දුකට හේතුව? ඒ දුකට හේතුව කෙනෙකුට පුළුවන් තෘෂ්ණාව කියලා කියන්නේ. කෙනෙකුට තවත් කෙනෙකුට කියන්න පුළුවන් ද්වේෂය කියලා. තවත් කෙනෙකුට මෝහය කියලා කියන්න පුළුවන්. හැබැයි මේ මොන වචන වලින් කිව්වත් වෙනතුනි යම් කිසි වෙලාවක අපි දුකෙන් ඉන්නව නම් මානසිකව ඒ අවස්ථාවේ හිතේ ස්වභාවය මොකද්ද? හිතේ ස්වභාවය තමයි කිසියම් අතීත අත්දැකීමක තමන් ඉන්නේ. අතීත අත්දැකීමක් අතීත සිද්ධියක් මතක් වෙමින් ඉන්නේ. ඒ විතරක් නෙවෙයි. ඒ වෙලාවේ තමන් හිත යම් කිසි රූපයක බැසගෙන තියෙනවා. තමන්ගේ දරුවා ගැන වෙන්න පුළුවන්, තමන්ගේ අම්මා ගැන වෙන්න පුළුවන්, ගෙදර ගැන වෙන්න පුළුවන්, වැඩ කරන තැන පිළිබඳව වෙන්න පුළුවන්, මාසිකව ලැබෙන වැටුප ගැන වෙන්න පුළුවන්, කොමන හෝ දෙයක් ගැන තමන්ගේ හිතේ දුකක් තියෙනවා නම් වැඩි දෙයක් තබා පින උතුණින් සුවඳක් ගැන බලන්න, පිච්චමල් සුවඳ කියලා ගන්න. පිච්චමල් සුවඳ ගැන හරි දුකක් හෝ සතුටක් හරි දුකක් ගැන හරි තියෙනවා නම් ඒ ගඳ ඔස්සේ අපි කුමක් හෝ රෝපයක් තුළ හිත බැසගෙන තියෙන්නේ. වෙන දෙයක් ඕනේ නැහැ වෙන තුනේ ලුණු ටිකක් බලන්න. අපි කියමු අද දවල් කෑමට ලුණු ටිකක් වැඩි වුණා කියලා. ඕක මතක් වෙනවා නම් ඒ වෙලේ ඇතැමිට ලුණු කැටයක් තමයි මතක් වෙන සමහර. ලුණු පොල් කට්ටක් මතක් වෙන, ලුණු බෝතලයක් මතක් වෙන. ඇත්තටම වෙන තුනේ ලුණු කියන එක හැට බලන්න බෑ. ඒක දිවට රස දැනෙන දෙයක්. එතකොට පින්නතුනි අපට යම් කිසි වෙලාවක මනසට දුකක් නම් ඒ මොකද්ද එකෙන් කියන්නේ? එකක් තමයි අතීතයේ නිරුද්ධ වෙච්ච අත්දැකීමක් තාමත් ඇතැයි කියලා තමන් හිතාගෙන ඉන්නවා. ඒක එකක්. අපි කියමු යමන් තමන්ට බැනපු කෙනෙක් කවුරු හරි ඉන්නවා කියලා. තමන්ට හුඟක් කරදර කරපු කෙනෙක් ජීවිතේ හුඟක්ම කරදර කරපු කෙනා මතක් කරගන්න බලන්න. එහෙම ඉන්නවත් දැන්නේ සමහර තරම් එහෙම නැහැ නේද ඉන්නේ. ඒ ආගෙන මතක් වෙනකොටම පිනුතුනේ මේ පැත්තේ ආයතන ටික අලුතෙන් සකස් වෙනවා. ඇයි ඒකට හේතුව? අර පුද්ගලයාගේ අතීත අත්දැකීමේ කරපු ටික එහෙම දැන් මනසින් රඟපානවා. ඇතැමිලේ මනුස්සය දැන් මිය ගිහිල්ලා දැන් ඇතැමිට අපාය වෙන්න තියෙනවත් නැති සමායට. දැන් ඉන් තත්ත්වය දන්නවා නම් ඇතැමිට පින්කමක් කළ පින් අනුමෝදන් කරයි. තරහ වෙනකනේ එනතුනි. නමුත් අපේ හිතේ තියෙන අවිද්‍යාව, මෝහය, ඩිලූෂන් එක කියලා කියන්නේ ඒ අතීත අත්දැකීම හිතනකොට අපිට හිතෙන තාමත් ඒක හැමතියේ. ඒ විතරක් නෙවෙයි අපි කතා කරනකොට බලන්න යම්නම් පුදුර ගැන කතා කරනවනේ. කතා කරනකොට අහවලා මට බෑන්න අපිට මෙහෙමයි කරේ. අහවලා හරිම හොඳයි. මට මෙච්චර උදව් කළා. ඒ ඔක්කොම යම්කිසි සිද්ධියක් ගැන අපි කියනවා නම් ඒ අවස්ථාවේ සම්පූර්ණයෙන්ම අපේ සිදුවීම තුළ හිත බැසගෙන තියෙනවා. අපිට ඇදැම්මිට මේ ඉන්න තැනවත් මතක නැහැ. දැන් කොතනද ඉන්නේ කියලාත් මතක නැහැ. ඒ සිද්ධිය තුළ සම්පූර්ණයෙන් බැසගෙන මේ අවිද්‍යාවෙන් ඉන්නේ. මෙන්න පින්නතුනේ දුක ඇති වෙන හැටි. ඒ විතරක් නෙවෙයි වර්තමාන මොහොතේකට අපි යම්කිසි දැන් ඔබට ශබ්දයක් ඇහෙනවා නම් මේ ඇහෙන හැම ශබ්දයක් පාසම ඔබ චිත්ත රූපම ආව ගන්නවා. මව ගන්න විතරක් නෙවෙයි ඒ රූපය මම දැන් බෝලයක් කියලා කිව්වොතින්, අඹ ගෙඩියක් කියලා කිව්වොතින්, දැන් ඉන්දියාව කියලා කිව්වොතින්, නැවක් කියලා කිව්වොතින්, නිව්යෝක් කිව්වොතින්, ඔබ එක විටම මොකක් හරි ගොඩනැගිල්ලක් හරි ගෙඩියක් හරි මොකක් හරි මව ගන්න හිතෙන්නේ. පින්නතුනි ඒ සම්පිය ඔස්සේ රූපය තුළ හිත බැස ගන්නවා කියන්නේ සම්පූර්ණම අවිද්‍යාව මතින්. එතකොට මෙන්න මේ අවිද්‍යාවෙන් නිදහස් වෙන මාර්ගය තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ නිසා මෙන්න මේක මුලින් සුතමේ ඥානෙ හැටියට දැනගන්නට ඕන. එතකොට මෙන්න මේක තමයි දුක්ඛ සත්‍ය කියලා කියන්නේ. දුක සත්‍ය ලක්ෂණය අපි කීපයක් කිව්වා. මොකද එකක් තමයි අපේ යමක් මතක් වෙනකොට දකිනකොට අපට අතීත අත්දැකීම් තුල අපි යනවා. නැත්නම් අනාගතයට යනවා. ඒ වගේම යමක් ඇහෙනකොට ඉන්ද්‍රිය වලින් ගන්නකොට අපේ හිත යම්කිසි රූපයක් තුල හිත බැස ගන්නවා. ඒ රූපේ බාහිර තියෙ කියලා අපිට හිතෙනවා. මෙන්න මේක තමයි මූලික වශයෙන් දුක හට ගන්න හේතුව. අන්න ඒ දුක නිසා, අන්න ඒ අනවබෝධය නිසා අපට තෘෂ්ණාව හට ගන්නවා. දුකට ආසන තම හේතුව කියලා කියන්නේ තෘෂ්ණාව. හැබැයි දුකට හේතුව තෘෂ්ණාව කිව්වට තෘෂ්ණාව දුරු කරන්න කියලා නෙවෙයි බුදුදහමේ කියන්නේ. මොකද තෘෂ්ණාව කියන එක එහෙම දුරු කරන්න බෑ. සාමාන්‍ය මට්ටමින් දන් දීලා ටිකක් පරිත්‍යාග කරලා ටිකක් කරන්න පුළුවන්. නම සම්පූර්ණයෙන්ම ලෝභය දුරු කරන්න බෑ බඩමුට්ටු දන් දීලා. ඒ නිසා ඒකට මූලික ප්‍රතිපදාවක් තියෙනවා. ඒ දුකෙන් නිදහස් වෙන නම්, දුක නිරෝධයටපත් වෙන නම්, සම්මා දිට්ඨිය පෙරට කොට ගත්තා වූ ආර්යසනගික මාර්ගයේ හැසිරෙන්නට ඕන. මුලදීම අවිද්‍යාව දුරු කිරීම මට්ටමටම යන්නට ඕන. අවිද්‍යාව දුරු කරනවා කියන්නේ මොකද්ද? නැවත ආයි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන දුක විලඳ අවබෝධයෙන් ඉඳන්මයි යන්නට ඕන. මෙන්න මේක තමයි පින්තුනි චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ. මෙන්න මේ සැකස්ම ගැන තමන්ට හැම මොහොතෙම මේ සිස්ටම් එක ගැන අවබෝධයක් තියෙනට ඕන. තමන් මොන බණ ඇහුවත්, තමන් කුමන භාවනා ප්‍රගුණ කරත්, තමන් කුමන පින්කමක් කළත්, තමන් බුදුහාඳුරගේ ශ්‍රාවකයෙක් නම්, තමන් දුකේ නිදහස් වෙන්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම්, මෙන්න මේ මූලික අවබෝධය තමයි අනිවාර්යයෙන්ම තියෙනට ඕන. මේකට කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. දුක, දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන්නේ. එතකොට මෙන්න මේක පින්නතුනි මුලින්ම දැනගන්න එකට කියනවා සුතමේ ඥානය කියලා. මේකත් ප්‍රඥා අවස්ථාව. දැන් මේ පින්නතුනි මේ අහන් ඉන්න අවස්ථාව සුතමේ ඥානය දිනු කරගන්න අවස්ථාව. ඒ අහගෙන ඉන්න ගමම්ම නැවත නැවතත් හිතනවනම් ඒක චින්තාමය ප්‍රඥාවටත් යනවා. ඒ වගේම මේ ධර්ම තුලම තමන්ගේ හිත සමාධිමත් වෙනවනම් විදර්ශනායෙන් බලනවනම් ඒක භාවනාමය ප්‍රඥාවටත් යනවා. ඒක මේ මොහොතේ වාඩි වෙලා කරන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි තමන් කරන හැම කටයුත්තකදීම මෙන්න මේක තමන්ට නිතරම මතක් වෙන්නට ඕන. යම්කිසි වෙලාවක තමන්ට මනසට දුකක් ඇති වුණා නම් තමන් හොඳට තමන්ගේ මනස ගැන සැලකිල්ලෙන් ඉන්න. දැන් මගේ හිතේ රූපය තුළ බැසගෙන නේද මං ඒ රූපය බාහිර තියෙනවා කියලා නේද හිතෙන්නේ? මේ අතීතයේ නිරුද්ධ වෙච්ච එක මම තාම අල්ලගෙන නේද ඉන්නේ කියන එක තමන් නොනින් දකින හුරු වෙනට ඕන. මෙන්න මේක තමයි පින්නතුනේ මූලික වශයෙන් තමන්ට තියෙනවන අවබෝධය. මෙන්න මේ අවබෝධය එන්න එන්නම ප්‍රකට කරගන්න තමයි අපි හැමදේම කරන්නට ඕන. තමන් දානයක් දුන්නත්, අනිත්ට උදව් කරත්, අම්මට සැලකුවත්, මේ හැම දෙයකින්ම තමන්ට නිරෝගී භාවය, දිගාසිර සම්පත්, රැකියාවේ දියුණුව, අධ්‍යාපනය, මේ හැම දෙයම කරමින් තමන්ගේ අවසාන ඉලක්කය මෙන්න මේ චතුරාර්ය සත්‍ය ප්‍රකට කරගෙන තමන්ගේ හිත දුක නිදහස් කරගන්න. ඒ නිසා පින්නතුනේ තමන් මේ මගේ ඉන්නවනම් තමන් එන්න එන්නම බාහිර පුද්ගලයන්, බාහිර දේවල් මත යැපෙන ගතිය, ඒ බාහිර දෙයකට තමන්ගේ හිතේ සතුට වෙනස් කරන්න පුළුවන් හැකියාව එන්න එන්නම අඩු වෙනවා. තමන් එන්න එන්නම තමන්ගේ අභ්‍යන්තරයේ පැත්තටම හැරෙනවා. ලෝකේ හැම දෙයක්ම බාහිර දේහා හොඳට අත්කන්න ආසාදිය තුළින් අත්දැකීම් ලබමින් ඉන්නේ, බාහිරට යොමු වෙලා ඉන්නේ. ඒ බාහිරට යොමු වෙලා ඉන්න ලෝකයේ තුල බුදුදහමේ මොකද කරන්නේ? අභ්‍යන්තරයේ පැත්තට අනිත් පැත්තට හරවනවා. අන්නේ අභ්‍යන්තරයේ පැත්තට හැරෙනකොට පින්නතුනි ඒ හැරෙන ගමන් මගේ පළවෙනි දේ තමයි මොකද්ද? තමන් තමන්ගේ ශරීරයේ වෙන සිදුවීම් දෙස බලනවා. තමන්ගේ ශරීරයට ඇත්තටම දැන් මොකද වෙන්නේ කියලා ශරීරය ගැන හොඳ අවධානයෙන් ඉන්නවා. ඒකෙන් කියන්නේ තමන් වා සංවරද්දක බැඳගෙන ඉනවා කියන එක නෙමෙයි කියන්නේ. තමන් කොයි ඉරියව් හිටියත් ඒක රිලැක්ස් එකේ තමන් ඉන්නවා. හැබැයි තමන් දන්නවා දැන් ශරීරයට මොකද වෙන්නේ කියන එක. පින්නතනේ මානසික සුවය කරා යන ගමනේ පළවෙනි පියවර මේක. බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ කායගත ප්‍රතිවංගය කියලා වෙනම කොටසක් තියෙනවා. සඳහන් කරන මේ කය අනුව ගිය සිහියේ ඉඳීමේ මේ තියෙන වටිනාකම. සතර සතිපට්ඨානයේ කායනපස්සනාවෙනොත් මේක ගැන තමයි සඳහන් වෙන්නේ. තමන්ගේ ජීවිතේ ලස්සන බලන්න කැමති නම් කායනපස්සනාවෙන් ඉන්න කියලා කියනවා. අමෘතය අත්විඳින නිවන විඳින්න නිවන අත්විඳින කැමති නම් කායගත සතිය වඩන්න කියලා බුදුහාමුදුරුව සඳහන් කරනවා. එතන මෙතන ඉඳන් කායගත සතිය නම් ධම්මානුපස්සනාව දක්වා සතිපට්ඨානයේ වැඩෙන ක්‍රමයක් ධර්මයේ තුල සඳහන් වෙනවා. එනිසා අපි මේ කරුණ සඳහන් කළේ ධර්ම අවබෝධයෙන් අපට ලැබෙන අවබෝධයේ ටිකෙන් ටික ගැඹුරට යන හැටි. දැන් මේ කියපු කරුණ වලින් පිළිදෙන ප්‍රශ්නෙම තියෙනවා නම් අහන්න බලන්න. දැන් අපි සූත්‍ර කීපකින් කරුණ සඳහන් කළා. දැන් ධම්මචක්ක සූත්‍රයේ තියෙන සංකීර්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන කරුණ ටිකක් අපි සාකච්ඡා කළා. ඒ වගේම සාගර උපමා කරගෙන පහරාද අසෝන නිරට දේශනා කරපු කරුණ අපි සඳහන් කළා. ඒ වගේම කරණිමිත සූත්‍ර යන කරුණ වල වැදගත්කම අපි සඳහන් කළා. අක්කන සූත්‍රයේ තියෙන ඥාන සම්පත්තියේ වැදගත්කම අපි සඳහන් කළා. ඒ වගේම අනුත්තරීය සූත්‍රයේ සවනානුත්තරීය කියන කරුණත් අපි කෙටියෙන් සාකච්ඡා කළා. මේ සඳහන් කරපු කරුණු වලින් වෙනතුන ප්‍රශ්න තියෙනවා නම් අහන්න බලන්න. තව පිටින් ටික ගැඹුරට යනවායි. හොඳයි එහෙනම් දැන් අපි සාගරයේ ටිකින් ටික යනවායි පල්ලියටෙන්. වෙනතුන කිංසකෝපම් කියලා සූත්‍රයක් තියෙනවා. මේක ඉතාම ලස්සන සූත්‍රයක්. දිනක් එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් තවත් ස්වාමීන් වහන්සේ කෙනෙක් හමු වෙන ගිහිල්ලානවා. කිත්තාසනකෝ ආවසෝ වික්ඛුනෝ දස්සනං සුප්පටි විද්ධා හොති කියලා. කොහොමද භික්ෂුවගේ දර්ශන සම්පත්තිය ඇති කරගන්නේ කියලා. දර්ශන සම්පත්තිය කියන්නේ සම්මාදිට්ඨිය, විෂන් එක, රයිට් වියුව එක, රයිට් විෂන් එක කොහොමද ඇති කරගන්නේ. මේ නිවන් මාගේ ආරම්භයේ ඉඳන්ම තියෙන ලක්ෂණයක් තමයි පිටුනේ සම්මාදිට්ඨිය කියන කාරණේ. බුදුහාමරේ කියන දේශනා කළේ ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආශ්‍රවණං කයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ කියලා. මේ ධම්මගේ ආශ්‍රක්ෂය කිරීම, කෙලෙසුන් දුරු කිරීම පරවන්නේ දන්න කෙනාට, දකින කෙනාට කියලා. කුමක් දන්න කෙනාටද, කුමක් දකින කෙනාටද? දුකේ හට ගැනීම හා නිරෝධය දන්න කෙනාට, දකින කෙනාටයි ආශ්‍රක්ෂය පනවන්නේ කියලා දේශනා කළා. එනිසා පින්වත්නි දුක හටගන්නේ කොහොමද කියන එක ගැන තමන්ට මුලින් ධම්ම සුතමේ ඥානයෙන් අවබෝධයක් තියෙන්න ඕන. දැන් මේ අහලා දැනගන්නේ අපි. මේ අහලා අහන මොහොතේ තමන්ගේ ප්‍රඥාව දිනු වෙනවා. ප්‍රඥාව දිනු වෙන කාරණා හතරක් බුදුහාමර දේශනා කළා. මොනවද ඒ කාරණා? කල්‍යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධර්මානුධර්ම ප්‍රතිපදාව කියලා. එතන මේ හතරේම වෙන්නේ ප්‍රඥාව දිනු වීම. එනිසා ධර්ම ශ්‍රවණය කරන අවස්ථාවක් විමුක්තායතනයක් කියලා දේශනා කළා. විමුක්තියට පත් වෙන අවස්ථාවක් කියලා. එනිසා තමන්ගේ දිගටම ප්‍රඥා වැඩෙන අවස්ථාවක තමයි ඔබ මේ ඉන්නේ. මේ කියන හැම කරුණකින්ම තමන්ගේ නුවණ දිනු වෙනවා. ඒ දින වෙන හැම දෙයක්ම පින්නතුනේ තමන්ගේ ප්‍රඥාවට එකතු වෙනවා. තමන්ගේ ඊළඟ පියවරට මේක උපකාරයක් වෙනවා. අනේ තමන් අත්පත් කරගෙන තියෙන ඕන දෙයක් ඕන මොහොතක අත්හැරෙන්න පුළුවන්. නමුත් මේ දින කරන ප්‍රඥාව තමන්ට අහිමි වෙන්නේ නැහැ. තමන් ඇදැමිට මේ ලෞකික අධ්‍යාපනය, තම ලැබුණු උපාධි ඔක්කොම ඇසපිය ගහන මොහොතෙන් අවසන් වෙනවා. දැන් ඔබතුමා රසායන විද්‍යාව ඉගෙනගෙන තිබුණා. ආයේ මනස ලෝකියාවත් ආයෙත් ආයෙ නිකන් ආයෙ ඉගෙන ගන්නවා. ආයෙ ડોක්ටරේට් එකක් ගන්නවා. නමුත් මේ ප්‍රඥාව දිනු කරපේක එහෙම නැහැ. ඒ නවත්තපු තැනින් ඊළඟට යන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට තිබුණ විශේෂ ඥානය ඉන්ද්‍රිය පරෝපරියන්තිය ඥානය කියලා. ඒ කියන සත්‍යයෙන් දැකපු ගමන් බුදුහාඳුර බලන්නේ එයා සංසාරයේදී කොච්චර උපාධි ගත්ත කෙනෙක්ද, කොච්චර මාස්ටර් ඩිග්‍රීස්, කොච්චර ඩොක්ටරේට්ස් ගත්ත කෙනෙක්ද කියලා නෙමෙයි බලන්නේ බුදුහාඳුර. බුදුහාඳුර බලන්නේ අසත්‍යයේදී සද්ධා, ධීරිය, සති, සමාධි, ප්‍රඥා කියන මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම කොච්චර දියුණු වෙච්ච කෙනෙක්ද කියන එක බලන්නේ. ඇතැම්කට අපි සත්‍යයේදී භාෂා ගාන පුළුවන් වෙන හිතියා වෙන්න පුළුවන්. නමුත් ඒ වෙනුවේ බුදුහාඳුර බලන්නේ මොකද? ඒව දැන් මතකේ නැහැ. සමහර අයට ඉක්මනට ඉගෙන ගන්න එක උදව්වක් වෙනවා. එතැන්විට මේ ආත්මය අපි වාහක අධ්‍යාපනය ලැබලා තිබුණොත් ඊළඟ ආත්ම භාගයේ අධ්‍යාපනය ලබන පහසුවක් වෙනවා. නමුත් මුලින්ම යන්නට ඕන. නමුත් ප්‍රඥාව ඉක්ම එකක් නැහැ. ප්‍රඥාව නවත්තපු තැනින් මෙතනින් අපේ ෆිසිකල් බොඩි එක නැති වුණත් ඊළඟ ෆිසිකල් බොඩි එක ගත තැන ඉඳලම ඊළඟට පටන් ගන්න පුළුවන්. ඒක තමයි ප්‍රඥාව කියන විශේෂත්වය. එතකොට අන්න එතෙන්දී ප්‍රධාන කාරණයක් තමයි මෙන්න මේ දුකේ හට ගැනීම නිරෝධය ගැන අපිට අවබෝධයක් තියෙන්න ඕන. ඒ නිසා තමයි ධර්ම දේශනාවක් අහනවා නම් ඒ අහන ධර්ම දේශනාවේදී මෙන්න මේ දුකේ හට ගැනීම නිරෝධය ගැන කියවෙන්න ඕන. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ධර්ම කතිකයෙක් නම් ධර්ම දේශකයෙක් නම් ඒ ධර්ම දේශනාවේදී ප්‍රකට වෙන්නට ඕනේ මොකද්ද? දුක ඇති වෙන හැටි, ඒ දුකෙන් නිදහස් වෙන විදියයි ප්‍රකාශ වෙන්න ඕන කියලා. එහෙමනම් තමයි ඒක ධර්ම දේශනාවක් වෙන්නේ කියලා. එහෙම නැත්නම් ඒක සෑම ධර්ම දේශනාවක් වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට උදාහරණයක් ගමු. දැන් මේ පිනුතුන් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නෝ. කොහට හරි ගමනක් යන තැන හගන්න. දැන් අපි ගොම මෙහි ඉඳලා අපි කියමු ලාස්සේ ගස් යන පාරහන දැන් මෙතෙන්ට ඇවිල්ලා වාඩි වෙලා ඉන්නෝ. මං ඇවිල්ලා කියනවා මේ පිනතුන් හරිය වාසනාවන්තයි, හරියම පින්වත්, වාග් රූප සම්පත්‍ය හොඳයි, ඉතින් සතරේදී පින් දහම් බැල්ලා පාරේ යන අතන හොඳ ලස්සන වාහනෙකුත් තියෙනවා, මේ පාර දිගේ ලස්සනට මලුත් තියෙනවා, පින්නතුන් අම්ම තාත්තට හොඳට සලකන්න කියලා මං කියනවා. දැන් ඔබේ බලාපොරොත්තු ඉෂ්ට වෙලාද තියෙන්නේ? මොකොත් ඉෂ්ට වෙලා නැහැ. මම හුඟා කියලා ලස්සන වචන වලින් කියනවා. ආනන්ද මහත්තය හරියම හොඳයි, හරියම පරිත්‍යාගශීලී කෙනෙක්, අම්ම තාත්තත් හරියම පින්වත්, මම මේ ඔක්කොම කතාවේ කියනවා. නමුත් මම යන ලිපිනේ කියලා නැහැ. ඒ නිසා මම කියන්න ඕන මොකද්ද? පින්නතුන් පින්වත් කියන බව කිව්ව තමයි දැන් අත්තන සූත්‍රෙන් ඒ ටික තමයි කිව්වේ. නමුත් ඒක විතරක් කියලා හරියක් නැහැ. ඊළඟට කියන්න ඕන මේ ගමන් මාගේ ඇඩ්‍රස් එක මම හරියට කියන්නට ඕන. අන්න ඒක කිව්වොතින් තමයි සැබෑ ලෙස ඔබට මම උදව් කළා වෙන්නේ. ඒ නිසා ධර්ම දේශනාවකදී මෙන්න මේක තමයි හරියට බලන්න ඕන. මේ ගමන් මාගේ එන්නෙන්නම ප්‍රකට වෙන විදිහට කියවෙන්නට ඕන. එතකොට මෙන්න මේ හරය කොතනින්ද ගන්න කියලා තේරුම් ගන්න තමන් බුද්ධිමත් වෙන්නට ඕන. නැත්තම් කොච්චර හොඳට මේක විස්තර කරා නැතමිට කියන දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා තමන් දැනගන්නට ඕන මෙන්න මේ සිස්ටම් එක මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම කොහොමද ප්‍රකාශ වෙන්නේ කියන එක එන්න එන්නම ධර්ම දේශනාවලින් තමන්ට පැහැදිලි වෙන්නට ඕන. දැන් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා වෙනත් ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට ගිහිල්ලා ඇහුවා කොහොමද මම දර්ශන සම්පතිය ලබාගන්නේ කියලා. කොහොමද වික්ෂුවක් තමන්ගේ විෂන් එක තමන්ගේ දර්ශනය පිරිසුදු කරගන්නේ, ප්‍රකට කරගන්නේ කොහොමද කියලා ඇහුවා. අහනකොට මේ ස්වාමීන් වහන්සේ කියනවා ආයතනයි ඡන්නම් පස්ස ආයතනං සමුදයංච අසාදංච ඥානතෝ කියලා. මේ ආයතන හයේ ඉපදීමත් නිරුද්ධ වීමත් දකින්න කියලා කියනවා. ස්පර්ශ ආයතන හය කියන්නේ මොකද්ද? මේ ඇස, කන, නාසය ආදී මේ ඉන්ද්‍රිය හයට අරමුණු ස්පර්ශ වීම, හට ගැනීම හා නිරෝධය දකින්න කියලා. මේක කිව්වට මේ හඳුරන්න තේරෙන්නේ නැහැ. අනේ මේ මොකද්ද මේ පිස්සුවක් කියන්නේ කියලා. එයා ඊට පස්සේ තවත් කෙනෙක් තවත් හඳුරගෙන යන්නට ගියා. ගිහිලව කොහොමද ඇවැත්නේ? දර්ශනය පිරිසුදු කරගන්නේ, දැක්ම ඍජු කරගන්නේ කියලා. ඊට පස්සේ කියනවා පංචන්නම් උපාදාන කන්දානම් සමුදයංච අච්ඡා අට්ඨංගමංච ජානතෝ කියලා. ස්කන්ධ පංචකයේ හට ගැනීම හා නිරෝධය දකින්න අන්නේ දැකීම තුලනොයි දර්ශනය තමයි සම්මා දිට්ඨිය, රයිට් වියු එක, රයිට් විෂන් එක ඇති වෙන්නේ කියලා. ස්කන්ධ පංචකයේ හට ගැනීම නිරෝධ වීම දකින්න කියලා. මෙහෙම කිව්වත් මේ අන්තරට ඒක තේරුණෙත් නැහැ. අපිට වගේම තමයි. ඇත්තට ඉස්සර කරන්න බය වෙන්න එපා. ඊළඟට පින්නසනේ තවත් ආදරකින් ළඟට ගිහි කියලා කියනවා කොහොමද මේ දර්ශන සම්පතිය ඇති කරගන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා. දැන් ඔන්න ටිකෙන් ටික මේ ගැඹුරට යන්නේ. දැන් හැම විටම ආයෙත් තමයි ඇවිල්ලා දන්නේ නැහැ. මොකද බය වෙන්නේ ඔබට පිනන්න පුළුවන් ඉතුරු ටික ගැඹුරු වුණාට ගැටලුවක් නැහැ. ඉස්සර කරනවා ඊළඟට ටිකෙන්. ඊළඟට කියනවා මේ සතර මහා භූත රූපවල හට ගැනීමත් එකන පට ව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතරෙහි හට ගැනීම නිරෝධය දකින්න කියලා. අන්නේ දැකීමෙන් තමයි දර්ශනය ඇති වෙන්නේ කියන එක. ඒ කියන්නේ මේ ඇඩ්‍රස් එක බලාගෙන මේකෙන් කියලා ඒකයි. වෙනත් විදිහකින් කියනොත් මේ ඇඩ්‍රස් එක බලාගෙන විදිහ මේ කියන්නේ. අපේ ගමන් මගේ යන මඟ හරියට නොවැරදි යන්න පුළුවන් ඉදී. ඇඩ්‍රස් එක කියන්නේ දුකේ නිදාස්සීමේ ගමනාන්තයට යන ඩෙස්ටිනේෂන් එකට යන්න මෙහන්නේ. ඒකත් මේ අනුරණ තේරුන්නේ. ඊළඟට කියනවා යං කිංච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං ගැන ඊළඟ හාඳුනුම් ඊළඟට ගියාම කියනවා. යමක් හේතු නිසා හටගත්තා නම් ඒක හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන කාරණය. දැන් මේ හේතු ටිකෙන් මේ සම්බ්ධිය හටගත්තා නම් ඒ හේතු ටික නැති වෙනවත් එක්කම ඒක නිරුද්ධ වෙනවා කියන කාරණය. මේ හතර දෙනාගේම ළඟට ගිහිල්ලා මේ කර්ම අසහා දැනගත්තා. මේ වික්ෂුවට පුළුවන් කමක් ලැබුණේ නැහැ මේක තේරුම් ගන්න නිසා ඊළඟට කොහෙටද ගියේ? ඊළඟට බුදුහාඳුරේ ළඟට ගියා. බුදුහාඳුරනේ මං ගිය මෙහෙම දර්ශන සම්පතිය ඇති කරගන්නේ කොහොමද කියලා අහන්න ගියාට පස්සේ එක හාමුදුරු කෙනෙක් මට කිව්වා මේ ස්පර්ශ ආයතන හය ඇතිවීම නැතිවීම දකින්න කියලා. මට නම් ඒක තේරුනේ නැහැ. ඊට පස්සේ තවත් හාමුදුරු කෙනෙක් මට කිව්වා මේ ස්කන්ධ පංචකයේ සමුදේ වැය දකින්න කියලා. මට ඒක තේරුනේ නැහැ. තවත් ආඳුරු කෙනෙක් කිව්වා මේ සතර මහා භූත රූපවල හට ගැනීම නිරෝධය දකින්න කියලා. මට ඒක තේරුනේ නැහැ. තව ආඳුරු කෙනෙක් කියනවා යමක් හේතු නිසා හටගත්තා නම් ඒක හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන බව දකින්න කියලා මට කිව්වා. මට නම් ඒක තේරුනේ නැහැ කියලා. බුදු ආඳුරු මෙතන ලස්සන උපමාවක් කියනවා. මොකද උපමාව? යම් කිසි කෙනෙක් ඉන්නවා කෑල ගැස නොදකපු කෙනෙක්. එක්තරා ගහක් තියෙනවා කෑල ගහ කියලා. සමහරට පේනතුනොත් දැකලා ඇති ලංකාවේ තමයි දැන් තියෙනවා ඒ ගහ. ඔය රතු පාට මල් හැදෙන ගහ ඔය ලංකාවේ තියෙන ගහක් නේ. ඉන්දියාවේ මේ කාලේ තියෙන ගහ සමහර කාලයකට රතු පාට මල් ගහ පුරාම හැදෙනවා. ඒ නුවරඑළිය පැත්තේම තියෙනවා ඒක. කෑල ගැස දන්නව නේද? ඔය එරඹුදු වගේ ගහක් තමයි ඔය ළඟ යන ගහ. එතකොට බුදුහාමරමේ උපමාවක් කියනවා. මොකද කෑල ගහ නොදකපු කෙනෙක් කෑල ගහ දැකපු කෙනෙක්ගෙන් අහනවා කෑල ගහ කොයි වගේද කියලා. එයා කියනවා කෑල ගහ කියන්නේ හරියට ගින්නට අහුවෙලා පිච්චිච්ච දර කොටයක් වගේ කියලා. ඔය කැලවල් පිච්චුනහම තියෙනනේ පොළොව ඔක්කොම පිච්චිලා කඳාතු විතරක් තියෙන කළු පාටද? අන්න ඒ වගේ එකක් කෑල ගහ කියලා. මෙයාට කිව්වොත් කැලණා ওই කියන විදිහ එකක් වෙන්න බෑ කියලා එයා තා කෙනෙක් ළඟට යනවා. ඊයාට පස්සේ යනවා කැලණා කොයි වගේද කියලා. එයා කියනවා කැලණා කියන්නේ හරියට මස් වැදැල්ලක් වගේ. ගින්දර රතු පාටයි. රතු මස් දෙල්ලපු එකක් වගේ කැලණා කියලා කියනවා. තවත් කෙනෙක් ළඟට යනවා ගිහිලා අනෝ කැලණා කොයි වගේද කියලා. එයා කියන්නේ මොකද්ද? කෑනගා කියන හරි ගණේට පොළ වැහිච්ච හරියට නුග ගහක් වගේ ලොකු ගහක් කියලා. ඒත් එයාට හරියට තේරුන්නේ නැහැ. ඊළඟ තව කෙනෙක් ළඟට ගිහිල්ලා කෑනගා මොකද්ද කියලා අහනවා. එයා කියනවා කෑනගා හරියට මහරි ගහ වගේ කියලා. මහරි ගහ කියන්නේ හරියට කරල් ඇවිල්ලා කරරුත් ටිකක් හැලිලා වගේ ගිහිල්ලා පොළ හැලිලා කඳෙත් පතුරු පතුරු ගිහිල්ලා පොතු ගිහිල්ලා අන්න ඒ වගේ ගහ කියලා කෑරගා. මේ කවුද හරි එක්කෙනා හරියට කෑර ගහගෙන කවුද මේ කිව්වේ? මේ කියපුවයි වැරදිද? එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? ඔව්, එක එක අය දැකලා තියෙන අවුරුද්ද එක එක මාසවල තමයි කෑල ගහන දැකලා තියෙන්නේ. සමහර අය කෑල ගහ දැකලා තියෙන පොළ හැලිච්ච කාලේ. සමහර අය කෑල ගහ දැකලා තියෙන්නේ මල් හැදිච්ච කාලේ. සමහර අය කෑල ගහ දැකලා තියෙන්නේ හොඳට පොළ වැඩිච්ච කාලේ. සමහර අය දැකලා තියෙන්නේ අර කරල් හැදිලා මල් වැඩිලා ඊට පස්සේ කරල් ලැබිලා කරලොත් වේලෙච්ච කාලේ තමයි සමහර කෙනෙක් දැකලා තියෙන්නේ. මේ එක්කෙනෙක්ට වැරදි නෑ. ඒ කාලවල තමයි මේක දැකලා තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පින්නතනි ධර්ම මාර්ගය ඇහුවාම සමාධිය කොහොම ඇති කරගන්නද කියලා ඇහුවාම එක එක දේශකයන් වහන්සේලා එක එක තැන් වලින් තමයි කියන්නේ. එයා දැකපු විදිය හැටියට තමයි කියන්නේ. දැන් අත්ථජි හාමුදුරන්ගෙන් සරුවත් හාමුදුරුවෝ කොහොමද නිවන් මඟ කියලා "යේ ධම්මා හේතුඵවවා තේ සංහේතුන් තථාගතවා" කියලා කිව්වා. යම්කිත හේතුව නිසා ඵලය හට ගන්නවා නම් ඒ හේතුව නැතිවීමෙන් ඵලය නිරුද්ධ වීම කියන එක තමයි මගේ ශාස්ත්‍රවේරයා දේශනා කරන්නේ කියලා අර අස්සජානරු සඳහන් කළා. ඒක උන්වහන්සේ දේශනා කරපු විදිය. ඒ දේශනා කරන ගමන්ම සරුවතාවට තේරුණා. සරතන සවන්. ඊළඟට බාහ්‍ය දාරුචීරියට බුදුහාමර මොකද දේශනා කළේ? බාහ්‍ය අවිල කියන අනේ බුදුහාමරණ ඉක්මනට මට බණ කියන්න ඔබ වහන්සේගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ, මගේ ජීවිතේට අනතුරක් වෙන්නේ නැහැ කියලා. බුදුහාමර කියනවා "ඒවං හිතේ බාහ්‍යසේ කිතම්බං, දිත්තේ දිත්තමත්තං භවිෂ්‍යති, සුතේ සුතමත්තං, මුතේ මුතමත්තං, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තං." බාහ්‍ය දැක්කනම් යමක් දැක්ක විතරයි. ඇහුවනම් ඇහුව විතරයි. දැනගත්තනම් දැනගත්ත විතරයි කියලා ඔබ හික්මෙන්නේ. ඒ කියන්නේ යමක් දැනගත්තනම් ඒක එතනම නිරුද්ධ වෙනවා කියලා බලන්න. යමක් ඇහුවනම් අහපු එක එතනම හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකින්න. යමක් දැනගත්තනම් දැනගත්තු දෙයම නිරුද්ධ වෙනවා කියලා දකින්න. මේ අනිත්‍යතාවය මේ කියුවේ. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන ඔක්කොම ටික කිව්වේ නැහැ. එයාට තේරුම් ගන්න පුළුවන් තැනින් කිව්වා. කිව්ව ගමන්ම සෝවාන් නෙවෙයි, සකදාගාමී නෙවෙයි, අනාගාමී නෙවෙයි, මොකද්ද උනේ? රහතන් වහන්සේ කෙනෙක් කියලා නැවතු. යාට එතනින් කිව්වේ. එදා බුදුරජාණන් වහන්සේ බරණසි ඉතිපසන ආරාමයේ පස්සක මහණුන්ව වෙන ගිහිලා මොකද දේශනා කළේ? දේශනා කළේ යං කිංචි සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා. යමක් හේතු නිසා හටගත්තා නම් ඒක හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියලා දකින්න කියලා කිව්ව ගමන්ම අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ, අඤ්ඤාසිවත බෝ කොණ්ඩඤ්ඤෝ කියලා මෙන්න කොණ්ඩඤ්ඤය දරගත්තා කියලා බුදුහාමුදුරුවෝ දන්වනවා. තවත් සමහර තැනකදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනෝ කියලා. ඒකෙන් සමහරකට තේරෙනවා මේක. තවත් සමහර තැනකදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අස්මින් සති ධම්මෝති, අස්මින් අසති ධම්මෝති කියලා. මේක තියෙනකොට තියෙනවා, මේක නැති වෙනකොට නැති වෙනවා කියලා. තවත් තැනක කියනවා ඉමස්ස උපාදාය ධම්ම උපජ්ජති, ඉමස්ස නිරෝධාය ධම්ම නිරෝධති. මේ ඉපදීමෙන් මේක හට ගන්නවා, මේක නැතිවීමෙන් මේක නිරුද්ධ වෙනවා කියන කාරණය. තවත් තැනක බුදුහාම දේශනා කරනවා ස්කන්ධ පංචකයේ සමුදේවය බලන්න කියලා. බුදුහාමර දේශනා කරනවා පෘථග් ජන කෙනාට සේක වෙන්නත්, මාර්ගඵල ලබන්නත්, සේක වෙච්ච කෙනා අසේක වෙන්නත්, රහතන් වහන්සේ කෙනෙක් වෙන්නත්, රහත් භාවයට පත් වෙච්ච කෙනා පිරිනිවන් පාරක් සුවසේ වාසය කිරීමටත් මම දේශනා කරන්නේ එකම ප්‍රතිපදාවයි කියලා. මොකද ප්‍රතිපදාව? රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පංචකයේ සමුදේ හට ගැනීම, අත්ංගම නැතිවීම, ආස්වාදය ඒ දින ආස්වාදේ, ආදීනව ඒ තියෙන ආදීනවේ, නිස්සරණයකින් මිදීම, මෙන්න මේ සමුදය අත්ංගම ආස්වාද ආදීනව නිස්සරණ කියන මෙන්න මේ පහ විතරයි මම දේශනා කරන්න කියලා. තවත් තැනක දේශනා කරනවා. ඒකායනෝයම් බික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා සෝක පරිද්දවන සමතික්කමාය දුක්ඛ දෝමනස්සනංගමාය ඥායං සාධිගමාය නිබ්බානස්ස සච්චිකිරියාය යදිනම් යදිනම් චත්තාරෝ සතිපට්ඨාන සියලු දුක් දෝමනස්සලින් නිරෝධ වීමට මම එකම ප්‍රතිපදාවෙන් දේශනා කරන්නේ මොකද්ද? සතර සතිපට්ඨානේ වඩන්නයි කියලා. ඒකිනුත් ඉස්සරහම ගන්නකොට සමුදේ ධම්මානුපස්සේ විහෙරති, වය ධම්මානුපස්සේ විහෙරති, සමුදේ වය ධම්මානුපස්සේ විහෙරති. හට ගැනීම දකිනවා, වැයීම දකිනවා, හට ගැනීම වැයීම දෙකම දකිනවා. තේනතුනේ මෙහෙම ගිහිල්ලා සෝවාන් වෙනවා කියන්නේ මොකද්ද? ක්‍රමදාකින් සෝවාන් වෙන්න පුළුවන්. තොටුපොළ වල 1000ක් තියෙනවා නිර්වාණය කරා යන මග වැටිලා තියෙන ගඟට බහින්න පුළුවන් තොටුපොළ වල 1000ක් තියෙනවා. ගිරිමානන සූත්‍රයේ දස සංඥා වල දේශනා කළේ අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සම්බලෝකේ අනිබිරත සංඥා, සම්බ සංකාරයේ ස්වනිච්ච සංඥා, ආනාපාන සති මේවත් අර එක එක තොටුපළවල් තමයි මේ. විවිධ තොටුපළවල් බුදුහාමුදුරුවෝ දේශනා කළා මේ නිවන කරා යන්න ගඟට බහින්න පුළුවන් තොටුපළවල්. හැබැයි පින්නතුනි මේ කුමන දෙයකින් කුමන තොටුපළෙන් බැස්සත් ඒ හැම තොටුපළම විවෘත වෙන දොරක් තියෙනවා. ඒ දොර අරින්න තියෙන යතුරු යතුරු සමානයි. කොතනින් තොටුපළ වල වෙනස් වෙන්න පුළුවන්? ස්කන්ධ වෙන්න පුළුවන්, ආයතන වෙන්න පුළුවන්, ධාතු වෙන්න පුළුවන්, සතිපට්ඨාන වෙන්න පුළුවන්. දොර ලෑලි වෙනස්, දොර ලෑලි වෙනස්. නමුත් ලෝකයට සමානයි, යතුරු සමානයි. මොකද ඒ යතුරද? ඒ යතුර තමයි පටිච්චසමුප්පාදය කියලා කියන්නේ. ඒ යතුර තමයි කෙටියෙන් බුදුහාම දේශනා කරන්නේ අහොත්වා සම්බුතං හොත්වා නබවිස්සති කියලා. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණය. Not being occurred comes to occurrence. Being occurred will not go to occurrence. පින්නතනි ඔබ මොහොතින් මොහත නිවනට සමීප වෙන කැමති නම් දිනකට පුළුවන් තරම් වාර ගණනක් මේ වාක්‍ය ලියලා තියාගෙන මතක් කරන් සිහි කරන්න. ඔබ යම් තාක් ජීවිතය අත්දැකීම් ලබනවා නම් ඇසින් රූප දැකලා, කනෙන් ශබ්ද අහලා, නාසයෙන් ගඳ සුවඳ විඳලා, දිවෙන් රස විඳලා, ශරීරයෙන් පහස ලබලා, සිතින් සිතිවිලි හිතලා, මේකනේ අපේ ලෝකයනේ, මේට වඩා ලෝකයක් අපිට නැහැ. මේ කුමන ආයතනයෙන් තමන් අරමුණක් ගත්තත් ඒ ගන්න අවස්ථාවේ ඒ ආයතනය විතරයි ක්‍රියාත්මක වෙන්නේ. එක විටක එක අත්දැකීමක් විතරයි ඔබ ලෝකේ තියෙන්නේ. සම්මුති ලෝකයේ ඔබට බාධ්‍යවල් තියෙන පුළුවන්. කාර් එක පාරේ තියෙනවා, දරුවෝ විශ්වවිද්‍යාලය ඉගෙන ගන්නවා, හෙට රැකියාවට යනවා, අම්මා ලංකාවේ ඉන්නවා. ඒ සම්මුති ලෝකේ ඔක්කොම ටික ඉන්නවා. නවත් වෙන තුනි සත්‍ය ලෝකයේ, සැබෑ ලෝකයේ ඔබට එක මොහොතකේ අත්දැකීම ඇති. ඔබට ඔබේ අම්මා ගැන හිතනකොට ඔබේ මුළු ලෝකයම අම්මා. ඔබට ඔබේ උපාධිය සිහි වෙනකොට එවලේ ඔබේ සම්පූර්ණ ලෝකය ඔබේ උපාධිය. ඔබට ඔබේ වාහනේ මතක් වෙනකොට ඔබේ සම්පූර්ණ ලෝකය වාහනය. එතකොට ඔබේ මේ ශරීරයවත් නැහැ. ඔබට උදව් කරපු ගුරුවරයෙක් මතක් වෙනකොට ඔබේ සම්පූර්ණ අධ්‍යක්ෂීමේ ගුරුවරයා. ඔබට හුඟා කරදර කරපු යාළුවෙක් හරි අසල්වැසියෙක් හරි මතක් වෙනකොට එයාගේ සාපුවේ තමයි ඔබ ඉන්නේ වෙලෙ. පින්නතුනි ඒ වර්තමාන අත්දැකීම ලබනකොට අනිත් අත්දැකීම් මොකොත් ඔබේ ලෝකේ නැහැ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා, මොහේ නිසා අපි මේ අත්දැකීම ලබනකොටම අපි හිතන්නේ කලින් තිමිච්ච දෙයක් කිය තමා මේ අත්දැකීමටපත් උනේ කියලා. අපට දුක හටගන්නේ මෙන්න මේකෙන්. ඒ නිසා මේ දර්ශනය වැටහෙන්න වැටහෙන්න තමා මොකද ප්‍රගුණ කරන්නේ? තමා ප්‍රගුණ කරන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? වෙනස් වීමද? අනිත්‍යතාවය කියන්නේ වෙනස් වීම විතරක් නෙවෙයි. අනිත්‍යතාවය කියන්නේ මොකද්ද? අනිත්‍යතාවය කියන්නේ යම් කිසි අත්දැකීමක් ලබනවා නම් ඒ ලබන්නේ හේතු කිහිපයක එකතුවකින් ඒ මොහතට එක හටගන්න. හේතුවකින් හටගන්න අත්දැකීම හේතුවට අයිති නැහැ. දැන් මේ සම්දය අපට ඇහුණා. මේ සම්දය ඇහෙනකොට මේ සම්දය ඇහුනේ අපට හිතේ නෙමෙයි මයික් එකකින් කියලා. නමුත් මේකින් විතරක් නෙවෙයි ඒක ඇතුනේ මේ හේතු බාහනක එකතුවකින්. ඒ වගේම ඒ හේතුව මේ මොහොතේ හටගත්තේ. ඒක කලින් තිබුණ මෙතෙක් ආවේ නැහැ. ඒ නිසා අපි සම්පූර්ණ ප්‍රඥාව දිනු කරනවා කියලා කියන්නේ බුදුදහමේ සම්මා දිට්ඨිය නැමැති උණුසුම. සම්මා දිට්ඨිය නැමැති උණුසුම සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ සම්බුද්ධත්වයේ නැමැති උණුසුම භාග්‍ය සම්පන්න පුද්ගලයන්ගේ ශ්‍රණ සම්පත්තිය කියලා කියන මොකද්ද? මෙන්න මේ අනිත්‍යතාවය අසා දැන ගැනීමත් ඒ අසා දැනගන්න මේ යථාර්ථය හැකිතා දුරට චින්තාමය ප්‍රඥාවෙන් යෝනිසෝ මනසකාරයෙන් සීකිරීම හැකිතා දුරට සමති විදර්ශනාවලින් මෙන්න මේ අද්දකීම සත්‍ය ස්ථාවර අඛණ්ඩ අද්දකීමක් බවට පත් කර ගැනීම. පින්නතුනි තේරුවාද කියපේ? කැටු දැන් තියෙනවා නම් අහන්න. අපි මේ කියන්න පුළුවන් ඉතාම සරල වචන වලින් කියන්නේ. මීට වඩා අපිට මේක සරල කරන්න බෑ ඇත්තෙන්ම. තවත් උදාහරණයක් කියන ලස්සන උදාහරණයක්. දැන් ටිකක් ඔලුවට බඩයිතේ මාසිත දෙනේනේ. කතාවක් කියන්නම්කෝ. එක්තරා සූත්‍රයක් තියෙනවා වීණෝපමා සූත්‍රය කියලා. වීණාවක් උපමා කරගෙන තියෙන සූත්‍රයක්. දවසකට රජ කෙනෙක් ගමනක් යනවා. යනකොට රජතුමාට ඇහෙනවා වීණා ලස්සන වීණා හඬක්. ළඟින් ඉන්න ඇමතියෙකුට කියනවා මොකක්ද අර සද්දේ? කියනවා මේ ওই වීණාවක සද්දයක් කියලා. ආ එහෙනම් ගිහින් ওই සද්ද ගේන්නයි කියලා කියනවා. ඊපස්සේ ඇමතිය ගිහින් අර වීණාව අරන් යනවා. අරගෙන ආවම කෝ සද්ද ගෙනවද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ මෙන්න මේකෙන් තමයි මේකෙන් තමයි සද්දෙන්නේ. කොසන්නේ එහෙම සාමීනි සන්දේ පේන්නේ නැහැ. මේක මේ අර බෝයකින් ගහන්න ඕන තත්වලට මේ කරන ඕන දක්ෂගෙන එතකොට තමයි මේ වීණාවේ සන්දේන්නේ. මේකේ සන්දේන්නේ කියලා. අනේ එහෙනම් ওই වගේ සා වීණාවකින් මට වැඩක් නැහැ කියලා අරක කෑලි කෑලි වලට කඩල කුඩුබල කුඩු ටික අහස පාකල්ල ඇරියා. ওই වගේ සන්දයක් තියෙන වීණාවක් නම් මට ඕනේ නැහැ කියලා. පින්නතනි මේකෙන් ඊටාම ගැඹුරු අදහසක් කියන්නේ බුදුහාරමේ උපමා කියන්නේ අපි නෙවෙයි. අන්නේ වගේ තමයි අපි ඇසෙන් රූපයක් දැකලා අත්දැකීමක් ලබනවා නම් සැපක් හෝ දුකක්. අපි කනෙන් ශබ්දයක් අහලා සැපක් හෝ දුකක් ලබනවා නම් අපි බොහෝ විට ඒ බාහිර රූපය තුළ බැස ගන්නවා. වීණාවක ලස්සන හඬක් ඇහෙනකොට අපි හිතනවා කොහොම හරි මාත් වීණාවක් නම් ගන්න ඕන කියලා. වීණාව ගෙදර අරන් ගිහලා තිබුණට සද්ද තියෙනවද? ඒක වාදනය කරන්න බැරි නම් සද්ද නෑ නේද? ඒ වගේ විතරක් නෙවෙයි ඒ සද්ද වීණාවෙන් නිකුත් වුණාට ඒ සද්ද වීණාවටයි තින්නේ නෑ. අන්න ඒකයි මේකේ තියෙන අසිරිය. ඔබේ දරුවා නිසා ඔබට යම්කිසි සතුටක් ඇති වෙන්න පුළුවන් දරුවා හොඳට ඉගෙන ගන්නකොට, දරුවා හොඳට උස්මහත් වෙනකොට ඔබට සතුටක් ඇති වෙනවා. ඔබට හිතෙන්නේ මේ තේන මේ දරුවාගෙන්, මේ තේන රූපයේ තියෙන දරුවාගෙන් මට සැපෙන්නේ කියලා. ඒ එන දරුවාගෙන් නම් ඔබට සැප ඇති වෙන්නේ. ඒ සැපේම අල්ලපු ගෙදර කෙනාට සතුට යන්න ඕනනේ. එහෙම යනවද? ඔබේ දරුවා හොඳට විභාගයක් පාසල විශ්වවිද්‍යාල යනකොට අල්ලපු ගෙදර ඒ වගේ සතුට වෙනවද? නැහැ. ඔබේ විශ්වවිද්‍යාලේ ගියපු දරුවා ඇතැම්මිට ලොකු වස්නීයයක් වෙනවා, ලොකු අනතුරකටපත් වෙනවා. ඔබට මහා සංවේගයක්. අල්ලපු ගෙදර කෙනාට ඒ වගේ සංවේගයක්ද? යන ගානක්වත් නැහැ. අපිට පින්නතුනි දුක හටගන්නේ කොහොමද? අපි අර දීනාවේ සද්දේ තියෙන ගේ හේතු වගේ අපි දරුවන්ගෙන් දේපල වලින් රැකිරක්ෂා වලින් උපාදීෙන් අපි හිතන්නේ සතුටාවේ මේ දේ මට ආවේ කියලා. ඒ දේ බාහිර නැහැ කියලා නෙවෙයි කියන්නේ. ඒ දේ යම් කිසි විදියක බලපෑමක් ඔබට වුණා. හැබැයි ඒකෙන් බලපෑමක් වුණාට සතුට හෝ දුක ඇතුවනේ ඔබ මේ පැත්තෙන් හිතන විදිය අනුව. ඒ නිසා තමන්ට යථාර්ථයේ පේන විදියට තමයි ඒකෙන් තමන්ට සැපතක් හෝ දුකක් හටගන්නේ. තමන් කණ්ණාඩියක් ළඟට යනකොට ඒ කණ්ණාඩියේ පේන රූපය ලස්සන නම් අනේ අනේ හොඳ කණ්ණාඩියක් කියලා කණ්ණාඩියට පසඟ පිටුවර වැඳලා හරියන්නේ නැහැ. ඒක නෙවෙයි කණ්ණාඩියද සැලකන විදිය. කණ්ණාඩි රූපේ ලස්සන නම් මොකද හේතුව? ඔබේ රූපේ මේ පැත්තේ ලස්සනයි. ඒකයි කණ්ණාඩි ලස්සන රූපයක් ඔබට පේන්නේ. ඒ වගේම කණ්ණාඩි ඉස්සරහට යනකොට මූණ ලස්සන නැත්නම් කණ්ණාඩිය ගැඩුවට වැඩක් නැහැ. කණ්ණාඩිය මොනව කරන්නේ? මේ පැත්තේ රූපේ තියෙන ගැටලුවෙන් තමයි කණ්ණාඩි රූපය පෙන්වලා තියෙන්නේ. එතකොට පින්නතුනි අපි කණ්ණාඩි ළඟට යනකොට රූපේ තියෙන්නේ බාහිර කණ්ණාඩිය තුලේ කියලා හිතුවොත් ඒ හිතන තාක් අපි දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒ නිසා අපි ඇසෙන් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ හැම ආයතනයකින්ම අපට මුල් අවස්ථාවේ ගෙන දෙන්නේ ඒකේ ප්‍රകൃති ස්වභාවයම ගෙන දෙන්නේ. හැබැයි දෙවෙනි මොහොතේ ශනිකව ඊළඟට පහළ වෙන හිතෙන් අර ටික සංඥා විපල්ලාසෙන් වැරදි විදි ආකල්පෙන් අපි ඒ දෙස බලනවා. බැලුවට පස්සේ දෙවෙනි පාරාදි හදාගන්නේ ඊළඟ අලුත් දෙයක් විදියට. දැන් මගේ කටෙන් නිකුත් වෙන හඬ ඔබට එන්නේ නිකන් ශබ්ද මාත්‍රයක් විතරයි එන්නේ. දැන් අපි කියමු ඔබ සිංහල භාෂාව පුරුවන් නිසා මං කියන එක තේරෙනවා. හැබැයි සිංහල භාෂාවේ කිසිම වචනයක් බැරි කෙනෙක් මෙතන ඉන්නවා නම් එයාට යම් කිසි හඬක් ලැබෙනවා නම් ඒ ලැබෙන හඬ වගේම හඬක් තමයි ඔබට මුලදී ඔබේ කනට එන්නේ. ඇවිල්ලා කනේදී තමයි මේක ඔබේ පැටට ඔබ ට්‍රාන්ස්ෆර් කරගන්නේ. එතකොට අර මුලින් එන එක, මුලින් එන රූපේවත්, ශබ්දේවත්, ගන්ධේවත්, රසේවත් මේ හතර විශේෂයි. රූප, ශබ්ද, ගන්ධ, රස. ස්පර්ශයේ පොඩි වෙනසක් තියෙනවායි. ස්පර්ශය දැන් ගහනකොට රිදෙන එක කාටද රිදෙනවා? සිංහල භාෂාවෙන් බැරි වුණත් පුළුවන් වුණා කියලා කතාවක් නැහැ. ඒකෙන් කායිකව දැනෙනවා. හැබැයි මනසට දැනෙන්නේ ඊළඟ තමන්ගේ අභ්‍යන්තරය අනුව. එතකොට ඇස, කන, නාසය, දිව කියන මෙන්න මේ හතරෙන් එන රූප, ශබ්ද, ගන්ධ, රස කියන මේ හතරෙන් මුලදී උපේක්ෂා මට්ටමෙන් එන්නේ. ඒක සැපක්වත් දුකක්වත් නැහැ. දෙවෙනි මොහොතේ තමන්ගේ සංඥාවට අනුව තමයි සැපක් හෝ දුකක් කරගන්නේ තමයි. අන්න ඒ මුලින් එන විදියටම දකින්න මනස ට්‍රේන් කරන එක තමයි ධර්මය කරන්නේ. මේකට ලස්සන උපමාවක් තවත් තියෙනවා. මේක නිකින්සු කින්සු කොහොම සූත්‍රේ. අර මත්සදලේ කතාවේ තිබුණු, අර කැලගහේ කතාවේ තිබුණු සූත්‍රේ මම මේකත් එන්නේ. බුදුහාමර ලස්සන උපමාවක් කියනවා. උපමා වලින් තමයි කරුණු තේරුම් කියලා දෙන්නේ. එයින් කියන කාරණේ තමයි එක්තරා නගරයක් තියෙනවා. එක්තරා නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුළු වෙන්න දොරටු හයක් තියෙනවා. ඒ වගේම දොරටු පාලෙකුත් ඉන්නවා. ඒ හයම හයෙන් කොතන ඇතුළුණත් දොරටු පාලෙක කෙන එක දොරටු පාලෙකින් තමයි යන්නේ. ඊළඟට මේ ආයතන හයෙන් මේ දොරටු හයෙන් එන දූතයෝ දෙන්නෙක් එනවා. මැසෙන්ජර්ස්ලා දෙන්නෙක් එනවා. එන්නේ යම්කිසි පණිවිඩයක් අරන් එන්නේ. පණිවිඩයක් අරන් ඇවිල්ලා ගේට්ටුවේ මුරකාරයෙක්ගෙන් අහනවා. ගේට්ටුවගේ මුරකාරයෙක්ගෙන් අහනවා නගර ස්වාමිය කොහෙද ඉන්නේ කියලා, නගරේ ප්‍රධානිය කොහෙද ඉන්නේ කියලා අහනවා. එයා කියනවා අන්නතර හතරමං හන්දියක් තියෙන ඇතුලේ ඒ හතරමං හන්දිය තමයි ඉන්නේ කියලා කියනවා. අන්නේ හතරමං හන්දියේ ඉන්න නගර හිමියට කිසියම් පණිවිඩයක් අරගෙන එන්නේ මේ දූතයෝ දෙන්නා. අරගෙන ඇවිල්ලා පණිවිඩය දෙනවා. දීලා ඒ ආපු මාර්ගයෙන්ම නැවත යනවා. මඩේන කතාව. නගරයක් තියෙනවා. ඒ නගරයට ඇතුල් වෙන දොරටු හයක් තියෙනවා. හැබැයි හයම එක තැනකට සම්බන්ධ වෙන මුරකාරය එක තැන ඉන්නේ. කොහෙන් ආවත් එක මුරකාරයෙන් තමයි යන්නේ. ඊළඟට ඒ මුරකාරය හරහා එනවා එක්තරා දෙන්නේ. කවුද? දොරටුවෙන් කොයිනෝ දොරටුවකින් එනවා. එන්නේ දෙන්නෙක් එකට එන්නේ. දූතයෝ දෙන්නෙක් එන්නේ. අත් දෙක අල්ලගෙන එන දෙන්න. ඒ දෙන්න ඇවිල්ලා දොරටු පාලයගෙන් විමසීම යටතේ ඔහු පරීක්ෂා කළ ඇතුළු කරනවා නගර හිමියාව කියන්න. නගර හිමියා ඉන්නේ ඒ නගරේ ඇතුලේ හතරමං හන්දියක ඉන්නේ. ඒ ආපු දෙන්න අරයාට මැසේජ් එකක් දෙනවා, නිවුස් එකක් දෙනවා. දීලා ආපු කාරෙම මේ දෙන්න බහැලයක්. මේක තමයි කතාව. එන තැම්බද කියන්නේ මේ කතාවෙන් කියන්නේ වෙනතුනි. ඇත්තටම අපේ ජීවිතේ සිදුවන ඉරණම මේ කියන්නේ. මම කල්පනාගෙන ගියා. කල්පනාෙන් හිටියොත් අපිට ගැඹුරු දේවල් තේරුම් ගන්න පුළුවන්. මෙතන මේ නගරය කියන්නේ මොකද්ද? ඔය නගරය කියන්නේ මේ අපේ ෆිසිකල් බොඩි එක. සතරමා භූත රූපයන් හැදෙච්ච, ආහාර පාන ආදී පෝෂණය වෙච්ච, අම්මගේ කිරෙන් ලේන් පෝෂණය වෙච්ච මේ ශරීරයට තමයි නගරය කියලා කියන්නේ. දොරටු පාලෙන් හය දෙනෙක් ගැන කියනවා. දොරටු හයක් ගැන කියනවා. කවුද? මොනවද දොරටු හය? දොරටු හය කියන්නේ අපේ ඇස, කන, නාසය, දිව, ශරීරයේ මනස කියන මේ ආයතන හය. එතකොට මේ ආයතන හයෙන් කොතනින් හරි හැබැයි එක සැරේක එක දොරටුවකින් එක්කෙනා එන්නේ. හය දෙනාම එකපාරේ එන්නේ. එක දොරටුවකින් තමයි මේ දෙන්නේ. එතකොට මොකක් හෝ දොරටුවකින් එක්ක රූපයක් අරන් එනවා, සද්දයක් අරන් එනවා, ගඳ සුවඳක් අරමුණක් මොකක් හරි අරන් එනවා කෙනෙක්. එනකොට දොරටු පාලෙක් හම් වෙනවා. දොරටු පාලේ කියන්නේ කවුද? දොරටු පාලේ කියන්නේ සතිය, මයින්ඩ්ෆුල්නස් එක. එතකොට මේ එන දූතයෝ දෙන්න කියන්නේ කවුද? දූතයෝ දෙන්න කියන්නේ සමථ විදර්ශනා කියන දෙන්න. මේ ඇසට දැකපු රූපේ හරියට සමථ විදර්ශනාවෙන් ඉන්නවා නම් මේ නිවුස් එක කියන විදියන්නේ කියන්නේ. යම් හරියට නිවැරදි මාර්ගයේ දොරටුවෙන් ඇතුළු වෙලා දොරටු පාලයාගේ දැඩි අධීක්ෂණය යටතේ. ඔබ නරක කෙනෙක් නම් ඇතුළු කරන්නේ නැහැ. මේ සමධි දර්ශන දෙන්න ආපු නිසා ඇතුළු කරේ. අසමාහිත දුෂ්ප්‍රඥ කෙනෙක් නම් ඇතුළු කරන්නේ නැහැ. එහෙම එළියට දානවා. දැන් මේ අරන් යනවා නිවුස් එක. අරන් ඇවිල්ලා මේ හතර මං හන්දියක් තියෙනවා. හතර මං හන්දිය කියන්නේ සතර මහා භූත රූප. පඨවි ආපෝ තේජෝ වායෝ නැමති සතර මං හන්දියේ ඉන්න නගර හිමියා ගැන කියනවා. කවුද නගර හිමියා කියන්නේ? විඥානය, අපේ හිත. අපේ හිතට මේ අරමුණ දුන්නා දෙන්නේ කවුද? සමථ විදර්ශනා දෙක දෙන නිවුස් එක මොකන්ද? දෙන නිවුස් එක තමයි නිර්වාණය කියන නිවුස් එක. ඒ කියන්නේ ඇසට රූපේ එනකොටම එයා වර්ණ මාත්‍රෙ විතරයි ගේන්නේ. ඊනල වර්ණ මාත්‍රෙ විතරක් නගර මැද ඉන්න විඥාණයට දෙනවා. දෙන්නේ සමත හොඳ වර්තමාන මොහොතේ හිත තියාගෙන ඉන්නේ. රූපේ දකිනකොට අහවලා හැන්දේ අරේ රූපය බුදුහාමරන් රූපය කියලා නෙමෙයි දෙන්නේ. කෙලෙම වර්ණ මාත්‍රෙ විතරයි දෙන්නේ. දීලා යසීයෙන් ඉන නිසා නුවණින් නිසා වර්ණ මාත්‍රේ නැමැති මේ නිවන සැබෑ අධ්‍යක්ෂියම දීලා මෙයා ආපු පාරෙම යනවා. මොකද්ද මෙයා ආපු පාර? ආර්ය අසන්නගේ මාර්ගය නැමැති පාරෙන් මෙයාවේ ආපු පාරෙම යනවා. ආමගින් මෙයා ඒ වගේම මෙයා දෙන්නේ සැබෑ පණිවිඩයයි දෙන්නේ. ඇසට රූපයක් එනකොටම කියන්නේ මේක වර්ණ මාත්‍රයක් විතරයි. මේ කියන රූපය අහුත්වා සම්බුතං හොත්වා නබවිස්සති නැත්නම් දිට්ඨේ දිට්ඨමත්තම් මේක දැකලා එතනම නිරුද්ධ වෙන එකක් මේ දෙන්නේ කියලා විඥාණයට දෙනවා. ඊට පස්සේ මේක කලින් තිබුණ එකක් අහවලයි කියලා අර මුල් අත්දැකීමට බැසගන්නේ නැහැ. නැවුම් විදියටම අත්දැකීම ගන්නවා. අරගෙන එයා අර දස සංඥාවල තියෙන අනිච්ච සංඥා, අනත්ත සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහන සංඥා ආදී මෙන්න මේ ප්‍රඥාව එක්ක මිශ්‍ර වෙච්ච හඳුනා ගැනීම තුළින් මෙයා බලනවා. එයා එතනම නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. දැක්කට පස්සේ ඒ නගර හිමියා නගරයෙන් එළියට අරගෙන යන්නේ නැහැ. ඇතෙන් රූපයක් දැක්කනම් රූපය තුළ බැසගන්නේ නැහැ. අභ්‍යන්තරයේ තුළම යා නිරෝධයට පත් වෙනවා. එයා ඇතෙන් රූපය දකිනකොට කණෙන් ශබ්දය අහනකොට එයා එතනම දකිනවා මගේ කණේ ශබ්දයක් ඇතුළු වුණා. නමුත් ඒක ශබ්ද මාත්‍රයක් විතරයි. ඒකේ අනිත්‍යතාවය තේරුම් ගත්ත විතරක් නෙවෙයි. ඔව් දෙවනි පියවරට ගිහිල්ලා අතන ඇසට රූපයක් එනවනම් වර්ණ මාත්‍රේ විතරක් දීලා එතනම නිරුද්ධ වුණා. ඒකෙන් විතරක් හඳුනා ගන්න බැහැ. ඊට පස්සේ මනේන්ද්‍රිය ධර්මාලම්බණයක් විදිහට අරක නැවත සීකල්ලා දැන් බලන ප්‍රඥාව. එතකොට සංස්කාරයක් රැස් වෙනවා. ඒක සසරට යන සංස්කාරයක් නෙවෙයි, සසරෙන් නිදහස් වෙන සංස්කාරයක්. ඒක අවිද්‍යා පත්‍ය සංස්කාරයකටයි දෙන්නේ නැහැ. ඒක විඥා පත්‍ය සංස්කාර කියන්නේ. එතෙන්දිත් විඥානයක් හටගත්තා. ඒ පංච උපාදාන ස්කන්ධයේ තියෙන විඥානය නෙවෙයි. පංච උපාදාන ස්කන්ධයේ තියෙන විඥානය දුකක්. මේක ස්කන්ධ පංචයක් විදිහට මුල් ස්වභාවය විතරයි දැනගත්තේ. දැනගෙන හඳුනා ගැනීමක් කළා. නමුත් යා බාහිර රූපය තුළ මීට බැසගත්තේ නැහැ. ਉਹ හඳුනා ගන්නවා. ਉਹට අම්මා දකින්න පුළුවන්, තාත්තා දකින්න පුළුවන්, අම්මගේ හඬක් අහන්න පුළුවන්, දරුවගේ පොතක් හදක් බලන්න පුළුවන්, දරුවා වැඳ ගන්න පුළුවන්, ඕන දෙයක් කොට කරන්න පුළුවන්. හැබැයි ਉਹ දරුවා වැඳ ගන්නවා කියන අදහසින් නෙමෙයි කරන්නේ. ਉਹ ඒ තුළම සතර මහා භූත රූපය දකිනවා. දරුවා කියන වර්ණ මාත්‍රය විතරයි සමන්ට එන්නේ. අනිත් එක ඔක්කොම මේ පැත්තෙන් හට ගන්න දේවල් ටිකක් කියලා තමන් දකිනවා. තමන්ට දරුවේ පේන්නේ නැහැ ඇත්තෙන්ම. තමන්ගේ හැට ප්‍රකට වෙන්නේ මේ සතර මහා භූත රූපයෙන් නිර්මාණය කළ දීපු වර්ණ මාත්‍රය විතරයි. හැබැයි මේ පැත්තෙන් අපි කෙලෙස් ටික හට ගන්න මේ මගේ පුතා, මේ ලොකු පුතා, මේ පොඩි පුතා, මේ නංගි, මේ මල්ලි කියලා මේ පැත්තෙන් තමයි ඔක්කොම ටික හදාගන්නේ. ඒ නිසා හදාගන්න කලින්ම ප්‍රවෘත්ති ස්වභාවයම ඔහු තේරුම් ගන්නවා. ඇයි එහෙම තේරුම් ගන්න පුළුවන්කම තිබුණේ? එහෙම තේරුම් ගන්න පුළුවන්කම තිබුණේ ඒ ප්‍රවෘත්ති අරගෙන ආවේ නියම ප්‍රවෘත්තියේ නියම විදියටම සමති විදර්ශනා දෙකෙන් අරගෙන ඇවිල්ලා සතිය නැමැති දොරටු පාරයාගේ අධීක්ෂණය යටතේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දිගේ ඇවිල්ලා විඥාණයට බාර දුන්නා. බාර දුන්නේ ඇත්ත ඇත සැටියේ පණිවිඩයක් බාර දුන්නේ. බාර දීන විතරක් නෙවෙයි එයා ඒ ආපු පාරෙන්ම ගියා. ආකෝ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන නියම පාරෙන්මයි ගියේ. දැන් අද අපිට වෙන්නේ මොකද්ද? අද අපිට නියම පාරෙන් තමයි එන්නේ. නියම පාරෙන් ආවට යන්නේ වෙනත් පැත්තකින් යන්නේ. එතකොට අපිට පේන්නේ මේ පැත්තේ වර්ණ මාත්‍රය විතරක් ගෙනලා දුන්නා. නමුත් මේ පැත්තේ තියෙන සංඥා විපල්ලාසය නිසා ආ මේ බුදුහාමුදුරුව, මේ ධර්මශාලාව, මේ පුටුව, මේ වීදුරුව කියලා මේ පැත්තෙන් ඊට පස්සේ විපල්ලාසයෙන් බැලුවා. බැලුවට පස්සේ යන්නේ අනිත් පැත්තට. ඇයි ඒකට හේතුව? අද අපිට මේක ගෙනත් දුන්නේ නියම පණිවිඩකරුව නෙමෙයි. සමාහිත සිතින් නෙමෙයි මේක ගෙනත් දුන්නේ. විදර්ශනා සිතින් නෙමෙයි මේක ගෙනත් දුන්නේ. මේ ආපුවෙක සම්මා සතිය නෙවෙයි අපි ගත්තේ. ඒ නිසා බුදුදහම කියලා කියන්නේ හැකිතාම දුරට මේ ආයතන ගැන සැලකිල්ලෙන් ඉන්න තමන් තමන්ට ආදරේ නම්. ඒ වගේම තමන් නිතර මුරකාරය තියාගෙන ඉන්න. පඩිගෙවල හරි ගම නැහැ තියාගන්න. සම්මා සතිය තමයි අපට එන හොඳම මුරකාරය විතරක් නෙවෙයි හොඳම යාළුවා. ඒ නිසා විඥානයේ මුල් අවස්ථාව චක්කු විඥානය කියන එක සැපක්ක දුකක් නෙවෙයි චක්කු විඥානේ උපේක්ෂයි. සෝත විඥානේ උපේක්ෂා සාගතයි. ගහන විඥානේ උපේක්ෂා සාගතයි. ජීවහා විඥානේ උපේක්ෂා සාගතයි. ඒ උපේක්ෂා සාගතෙක ඉතාම ෂණික මොහොතකින් මේ පැත්තෙන් අවිද්‍යාවෙන් බලනකොටම ඊළඟට ඒක නිරුද්ධ වෙලා ඊළඟ විඥානේ ගැනම හටගන්නවා. ඒ දෙවෙනියට හටගන්න විඥානය පළවෙනි විඥානය නෙවෙයි. දැන් අපට හිතෙන්නේ මේ පේන රූපය බුදුහාඳුරු කියලා පේන්නේ මේ විඥානය කියලා අපි හිතන්නේ. චක්කු විඥානයද හිතන්නේ. නමුත් ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක මුල් විඥානයෙන් වර්ණ රූපය දුන්නා. ඒක අවිද්‍යාවෙන් බලනකොට ඊට පස්සේ මේ පැත්තෙන් නිර්මාණය කරන බුදුහාඳුරු තමයි ඊට පස්සේ පේන්නේ. මේක ඉතාම වේගවත් හිතයන එකක්. මේක ෂණික එකපාර අවබෝධ කරගන්න බෑ. එකපාර හිත පිටව ගන්න ලේසි නෑ. ඒ ලේසි නැති නිසා තමයි ටිකෙන් ටික කායනුපස්සනාව, වේදනුපස්සනාව ආදී සතර සතිපට්ඨාන ටිකෙන් ටික අපේ හිත අපි පුහුණු කරන්නේ. පුහුණු කරන්න කරන්න පින්නතුනේ අපේ හිතේ මේ අවිද්‍යාව ටිකෙන් ටික දුර වෙලා යනවා. දුර වෙලා යනවා විතරක් නෙවෙයි අපට විටින් විට පේන්න ගන්නවා. හඬක් ඇහෙනකොටම, රූපයක් පේනකොටම අපි දක්ෂ වෙනවා අර මුල් අවස්ථාවට ගිහිල්ලා ටිකෙන් ටික බලන්න. මේක මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙච්ච එකක් නේද කියලා අපි බලන්න දක්ෂ වෙනවා. ඒක ගිහිල්ලා පේනතුනේ ඒකේ උපරිමයට යනකොට හරියට අපේ කණ්ණාඩියක් ළඟට යනකොටම අපට පෙර පසු නොවි අවබෝධයක් තියෙනවා මේ රූපයෙන් මේ අවස්ථාවේ හටගත්තේ කියලා. ආය අපට මෙනෙහි කරන දෙයක් නැහැ. කණ්ණාඩියේ රූපය දැන් ඇති උනේ, දැන් පහළ උනේ, දැන් පහළ උනේ, මං ගියාට පස්සේ නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා, නිරුද්ධ වෙනවා කියලා අපි වඩනවද හිතේ? නෑ නේනේ. අපි ඒ අත්දැකීම, ඒ ප්‍රඥාව තුළ බැසගෙන ඉන්නේ. හැබැයි එහෙම උනායි කියලා අපි කණ්ණාඩිය ළඟට නොගිහින් ඉන්නවද? අනේ උදේ ගියපු රූපය තිබුණ නෑ, නැවතුනේ නෑ කණ්ණාඩිය ළඟ, ආයෙත් කණ්ණාඩිය පැත්තවත්ම යන්නේ නෑ කියලා අපි කියනවද? නෑ නෑනේ, ආයෙ යනවනේ කණ්ණාඩිය ළඟටනේ. අන්න ඒ වගේ තමයි. ඔබ බය වෙන්න එපා. අනේ මේ අවබෝධය ලැබුවොත් අනේ පුතාගේ පැත්තවත් බලන එකක් නෑ. පුතා දිහා බලලා අහක බලාගනි. එහෙම වෙන්නේ නෑ. එහෙනම් ඉතින් ගෙදර තියෙන කණ්ණාඩි ටිකත් අපි අයින් කරලා හුඟක් කල් එහෙනම්නේ. එහෙම කරන්නේ නෑ නේ. කණ්ණාඩියේ රූපය එතනම නිරුද්ධ වුණාට අපි ගෙදර තියෙන කණ්ණාඩි ටික කොන කූඩේට දාන්නේ. තවත් පුරවන කණ්ණාඩියක් ගෙනල්ලා එල්ල ගන්නවනේ. හොඳ කණ්ණාඩියක් දැනගත්තොත් කොහේද? නමුත් එහෙම නැහැ කියලා කණ්ණාඩියේ තියෙන රූපය ගැන අපට ආසාවක් නැහැ. කණ්ණාඩිය ඔබෝදේ බලපු රූපේ කණ්ණාඩියේ කරාබු එක කවුවත් ගණන් ගලව ගණන් දන්නේ කොණ්ඩේ පීරපිය කවුල් කරලා තියෙද්ද නැද යනකොට කියලා. එහෙම අපට බයක් නැහැ කණ්ණාඩියේ වෙනිච්ච රූපය ගැන. ඇයි ඒකට හේතුව? Taman දන්නවා ඒ හේතු ටික නිර්මාණය වෙනකොට මේ මොහොතේ හටගත් අත්දැකීම. ඒ වගේ මේ අත්දැකීම, මේ රූපය කණ්ණාඩියටයි දෙත් නැහැ. ඇත්තටම මේ පැතරයි දෙත් නැහැ. මේ පැත්තෙත් ඉස්තරම තියෙන දෙයක් නෙවෙයි. මෙන්න මෙතනින් තමයි පින්නතුනි වැදගත්ම පියවරකට තවත් අපි ප්‍රවේශ වෙනවා. දැන් මෙතනින් නම් තවත් අපි ගැඹුරු කාරණයකට සාකච්ඡාවට යනවා. ඒ දේ තමයි ඇතැම් විට ශබ්දය, ගන්ධය, රසය ආදී දේවල් ඇතැම් විට විශේෂයෙන් ශබ්දය වගේ දේවල් අපිට හිතෙන මේ මොහොතේ ඇතිවෙල නිරුද්ධ වෙන දේවල් කියලා. හැබැයි අපි රූපය ගැන කොහොමද හිතන්නේ? අපි රූපය ගැන හිතන්නේ මේක දිගටම තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හැමදේම විද්‍යාවුන් ටිකක් දන්නවා නම් අපි හිතන රූපයත් වෙනස් වෙනවා. තත්පරෙට මෙච්චර වාර ගණනක් වෙනස් වෙනවා කියලා කියන්න පුළුවන්. තවත් ගැටමිට අටම මේක හිම බෙදලා බලනකොට තවත් වෙනවා. තමයි ඉතාලි සියුම් රූප කලාපේ මේක තියෙන්නේ කියලා. හැබැයි වෙන සිනු රූප කලාප බෙදලා බලන එකයි විද්‍යාඥයන් පරීක්ෂණාගාරයේ බලන රූප වෙනස් වීමයි බුදුදහමේ එකයි දෙක. බුදුදහමෙන් කියන්නේ මේ රූපේ ශනිකව වෙනස් වෙන එක නෙවෙයි. රූපේ වෙනස් වෙන එකෙන් දුකක් එනවා. ජාති වි දුක්ඛ, ජරා වි දුක්ඛ, ව්‍යාධි වි දුක්ඛ, මරණ වි දුක්ඛ කියන කතාව කියලා තියෙනවා. ඒක හරි. හැබැයි ඒක ලෝකෙට දේශනා කරන්න නෙවෙයි. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ මොකටද? බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙට පහළ වෙන්නේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක කියලා කියන දුක සත්‍ය අවසාන කාරණේ කියන්නේ. එතන කියන කාරණය අර ලෙඩ වෙන මහලු වෙන එක තරම් සරල දෙයක් නෙවෙයි. ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණයපත් වෙන එක, දුක කියන එක බුදුහාමර අවබෝධ කරගත්තේ ගිහිගෙන ඉක්මනක් කලින්. නමුත් මේ රූපය කියන එකට මේ සතර මහා භූත රූපයෙන් හටගත්තු අපේ ශරීරය ගැන තියෙන මේ වෙනස් වීම විතරක් නෙවෙයි දුක කියලා කියන්නේ. මේ රූපයේ ස්වභාවය මොකද්ද? මේ රූපයේ ස්වභාවය අපි තේරුම් ගන්නට ඕන. මේ රූපයේ ස්වභාවය තේරුම් ගන්න තමයි කායානුපස්සනාව දේශනා කළේ. සාමාන්‍යයෙන් රූපය ගැන කියනකොට ලෝකයේ මිනිස් රූපේ විස්තර කරන්නේ සාමාන්‍යයෙන් මේ භෞතික ස්වභාවය විතරයි. සතර මහා භූත රූප උපරිම වශයෙන් බෙදලා දක්වයි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන අතර උපරිම වශයෙන් බෙදලා දක්වයි. ඇතැමිට මනෝ විද්‍යාඥයෝත් හිටියොත් විඥානි බුද්ධියකට පස්වෙනි කාරණේ බුද්ධයි. හැබැයි මෙන්න මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරට අමතරව තවත් රූප 24ක් මේ රූපය ආශ්‍රිතව තියෙනවා. මේ රූප මනෝහරය පන්නේ හිත තියෙන කොටයි තියෙන්නේ. හිත නැති වෙනකොට ඒ 24ම නැති වෙනවා. ඊට පස්සේ ඉතින් ඩෙඩ් බොඩි එකක් තමයි. අපේ ශරීරයත් එක්ක තියෙන අනිත් රූප ටික මොනවද? අපේ ශරීරයත් එක්ක තියෙන ප්‍රසාද රූප පහක් තියෙනවා. ප්‍රසාද රූප කියන්නේ මොනවද? මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ. දැන් මෙතන ඉඳන් වා කල්පනායගෙන මේ කියන දේවල් ගැන ගැටලුවක් ඇති වුණොත් ලියලා හරි තියාගෙන පස්සේ අහන්නේ. මේ ගැටර වැවිතදේ යනකොට බය වෙන දෙයක් නැහැ. එතකොට දැන් මේ අපි කියන්නේ රූපයෙන් මේ සතර මහා භූත රූප ඇසුරු කරගෙන තියෙන සියුම් රූප 24ක් තියෙනවා. 24 මාතක තියාගත්තේ නැත්නම්ට කමන්නේ නිකන් කෙටියෙන් අහගත්තාම ඇති. මෙහෙම දෙයක් තියෙයි කියලා විතරක් තේරුම් ගන්න බැහැ. ප්‍රසාද රූප පහක් තියෙනවා. ප්‍රසාද කියන්නේ බාහිර අරමුණු අතීත වෙන ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහක් තියෙනවා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ දකින්න පුළුවන්ද? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ බලන්න පුළුවන්ද? දැන් බලමු අපේ උගත්කම් කොහොමද කියලා. ඇස බලන්න මේ කියන ප්‍රසාදයට පින්නතුනේ බලන්න බෑ. අපට කය බලන්න පුළුවන්. ඒ කියන්නේ රූපය බලන්න පුළුවන්. මේ කියන ඇස ඇත්තටම බුදුදහමේ කියන ඇස නෙවෙයි. ඇස කියන්නේ පෙනීමේ ශක්තිය. ඒ පෙනීමේ ශක්තිය මේ ඇහැ ඇසුරු කරලා තියෙන්නේ. හැබැයි ඒක ඇහෙන් බලන්න බෑ. ඇහැට ලෝකයක් බලන්න පුළුවන්. හැබැයි ඇහැට ඇහැ බලන්න බෑ. අපේ ඇස අපට දකින්න පුළුවන් නම් මේ ඇසේ පින්තූරයක් අරගෙන පින්තූරේ ඔහම තියලා ඒ හැංගෙන් නම් ඔබ බලන්න පුළුවන් වෙනවා. එතකොට ඇස කියන්නේ මේ මාංශ ඇසම නෙවෙයි, මේ ඇස ඇසුරු කළ තියෙන පෙනීමේ ශක්තිය. ඔය චක්කු විඥානය කියන්නේ තවදුරට ගියාට පස්සේ චක්කුන් කියලා කියන එක. චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජිත චක්කු විඥාන. ඇසයි රූපයයි ඒක එක්වීමයි තුලින් තමයි චක්කු විඥානය හටගන්නේ. ඒක පියවර ගන්න ගිහිල්ලා. එතකොට මේ ඇස කියන එකේ ලක්ෂණය මොකද්ද? අපට හිතෙන්නේ එහෙම කිව්වත් ඔබ ඇකමිට පිළිගන්නේ හා එහෙනම් හරි හාඳුරු කෙනෙක් හරි. ඇත්ත තමයි. ඇහැ බලන්න බෑ. හැබැයි ඔබ හිතා ඒකත් එහෙම වුණත් මේ ඇහැ මං ඉපදිච්ච දවසේ පටන් මට දිගටම කිමිච්ච ඇහැ මේ තියෙන කියලා. නමුත් වෙනතින් මේ මාංශයත් එහෙම වෙනස් වෙමින් දිගට ආවා. හැබැයි මේ බුදුහාමුදුරු කියන මේ ඇස චක්කුන් කියන එක, චක්කු ආයතනය කියන එක ප්‍රකටවන්නේ ඒ මතෙහි රූපයක් තියෙනකොට. මෙහෙම රූපය තියෙනකොට තමයි මේ මොහොතේ ඇස හටගත්තේ. එතකොට ඒ ඇස කලින් එක දිගටම ඇවිල්ලා මේ රූපය පෙනුන නෙවෙයි. දිගටම මේක තිබුණ රූපය මෙහාට එනකම් මේක තිබ්බ එක නෙවෙයි. මේ දෙකම එක පිට පහළ වෙන්නේ. ඒ විතරක් නෙවෙයි මේ මොහොතේම විඥානයක් පහළ වෙනවා. මේ හේතු ගානක එකතුවකින් ඒ ඇසේ ස්වභාවය මොකද්ද? පෙර නොතිබී හටගත්තා, ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේක තමයි අර අපි කියන භික්ෂුවක් ගිහිල්ලා විසුද්ධිය ලබන විදිහ අහනකොට කිව්වේ ස්පර්ශ ආයතන හයේ සමුදය වේ දකින්නේ කියලා. මෙන්න මේක දකින්නවා. ඔබ යම් කිසි රූපයක් දකින්න නම් ඔබ වාහනේ අලුතෙන් ගත්ත වාහනය බලන්න පුළුවන් නේ. වාහනේ ගෙදර තියෙන තමයි දිගට එක හරි. හැබැයි නියම සැබෑ රූපේ වාහනේ කියන එක ඔබට ඇති වෙන්නේ දැන්. දැන් වාහනය පහළුනේ කොහමද? දැන් මම කියනකොට මනංච පරිච්ඡ ධම්මේච උප්පදිච්ච මනෝ විඥානං දැන් හටගත්තේ. ඒ දැන් ගන්න දැන් හටගන්න එක පෙර තිබිච්ච දෙයක් නෙවෙයි, මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන එක. ඒක හරියට තමන් කණ්ණාඩිය ළඟට යනකොටම ඒ මොහොතේ හටගත්ත වගේම අත්දැකීමක් තමයි මේ මොහොතේ හටගත්තේ. ඒතර මෙන්න මේ දර්ශනය, මෙන්න මේ අත්දැකීම, මෙන්න මේ අවබෝධය අපේ ජීවිතය තුළ ස්ථාවර කරගන්න තමයි අපි මේ බණහන්නේ. ඒ ධර්ම ස්ථාවර කරගන්න තමයි අපි භාවනා කරන්නේ. ඒ දැනුම ලබන්නට සහ ඒක ප්‍රතිපත්තිය සම්පූර්ණ කරගන්න උදව් කරගන්න තමයි අපි දන් දෙන්නේ, සිල් රකින්නේ, අම්මට තාත්තට සැලකන්නේ, රැකී රක්ෂා කරන්නේ. මේ හැමදේම කරන්නේ අතෙන්ට යන උපකාරයක් සලකා ගන්න. හැබැයි අර දේවල් නෙවෙයි අපේ ජීවිතේ පරමාර්ථය. දැන් අපි කියමු කෙනෙකුට ගියක් හදනවා. ගියක් හදනවා නම් ඇදැම්මට අපි කියමු එයාට කියනවා ඔයා කුඹුරක් කොටලා අම්බ කරගන්න කියලා. අක්කර 20ක් දෙනවා එයාට කුඹුර කොටන්න කියලා. එතකොට එයා කවුරු හරි අහනකොට මේ දැන් මොකද කරන්නේ? දැන් කුඹුර හාන. දැන් මොකද කරන්නේ? දැන් වපුරනවා. දැන් මොකද කරන්නේ? කුඹුරට තෙල් ගහනවා. දැන් මොකද කරන්නේ කියලා අහුවා? කුඹුරට පොර දානවා. දැන් මොකද කරන්නේ කියලා අහුවා? ගොයන් හපන මේ දවස්වල. දැන් මොකද කරන්නේ කියලා අහුවා? කුඹුර ගොයන් ටික වේලනවා. පීටික වේලනවා. නමුත් මේ එකක්වත් නෙවෙයි යාගේ ජීවිත අවසාන ඉලක්කය. මොකද අවසාන ඉලක්කය? අවසාන ඉලක්කය ගේ හදන එක. නමුත් අර බලන මිනිසුන්ට පේන්නේ මෙයා අර දේ කරනවායි කියලා. අන්න ඒ වගේ තමයි මේ අවබෝධය ලැබපු කෙනා ඇතැම් විට යා මහන්සියෙන් වැඩට යනවා. ඇතැම් විට අමුඩ උපස්ථාන කරනවා. ස්වාමීන් වහන්සේට සලකනවා. සීල් ගන්න ඇත්තට දාන කෙනක් දෙනවා. නමුත් යාගේ ඔළුවේ තියෙන මොකද්ද? ඔළුවෙන් නිතරම යාගේ සිහින ලෝකය තමයි මං කවදනම් මෙන්න මේ අනිත්‍යතාවය දකින්නවද? මේ අනිත්‍යතාවයේ පෙරපසු නොවේ දකින ස්ත ස්ථාවර අත්දැකීමක් මගේ ජීවිතේ කවදනම් ඇති වෙන්නද කියන නිතරම ප්‍රාර්ථනා කරමින් ඉන්නේ. එදාට තමයි ඔබ දුකෙන් නිදහස් වුණේ. දැන් අපි සැප විඳිනවා කියලා පින්නතුනේ ඇත්තටම අපි සැප විඳිනව නෙවෙයි. අපි සැප සොයමින් යන්නේ. ඇත්තටම අපි සැප විඳිනව නෙවෙයි. ඇත්තටම අපි දුක් විඳිනවා. බාහිර රූපයක් පේනකොට අනේ මගේ මේ අම්මා වහක ඔබත් කෙනේ අනේ මගේ පුතා දැන් හොඳට ඉගෙන ගන්නවා කියලා බාහිර රූපේ දැත බලාගෙන ඉන්න කම් පින්නතුනේ අපට හිතෙනම ඔබ සතුටේ වෙන්නේ නැහැ කියලා. ඇත්තටම විඳින්නේ සතුටද? ඇත්තටම විඳින්නේ ඒ දරුවා වෙන් වෙලා යන දවසට අඬන්න තියෙන කඳුළු ටිකට පෝර දානවා. වෙන දෙයක් මේක. ඒ දරුවා කවදා හරි දවසක ඔබේ ඇසින් කාලෙකදී වෙන් වෙනවා කාලෙකදී සදහටම ඔබේ ඇස් දෙක ඉදිරියේදී ඒ දරුවා ඔබට අහිමි වෙනවා. ඒ අහිමි වෙන දවසට තියෙන කඳුළු ටික තමයි ඒ කඳුළු ටිකට අවශ්‍ය කරන පොර ටික තමයි ඔබ මේ අද ධම්මයේ. ඒ නිසා අපි බුද්ධිමත් නම් ඒ දරුවා අත්හැරලා කැලේට යන එක නෙමෙයි. ඒ දරුවාට උගන්වන්නේ ඒ දරුවාට උදව්පකාර කරන්නේ තමන් මේ ධර්ම ඥානෙ ඉදිරියට යන්නට ඕන විතරක් නෙවෙයි, පුළුවන් නම් ඒ දරුවාටත් මේ ධර්ම ඥානෙ ලබා දෙන්නට ඕන. ඇත්තටම දරුවට ආදරේ නම් හැබැයි දරුවා ඇහුම්කන් දෙනවා නම් නැත්තම් කරන්න යන්නේ. බුදුහාමර දේශනා කරනවා ඔබ යම්කිසි කෙනෙකුට ඉතාම ආදරේ නම් ඒ ආදරය කරනගෙන ඔබට ඇහුම්කන් දෙන සූදානම් නම් නැත්තම් කරන්න යන්නේ. මේක කවුන්සලින් වගේ වැඩක්. කවුන්සලින් බලෙන් දෙන්න බෑ. ඇඟට බෙහෙතක් නම් බලෙන් අද්දගම තමයි ඉන්ජෙක්ෂන් එකක් ගන්න පුළුවන්. කවුන්සලින් එහෙම දෙන්න බෑ. කවුන්සලින් බේරණක් ක්ලයන්ට් කැමති වෙනවා. බලෙන් දෙන්න බෑ. මේකේ වගේ දෙයක්. ඒ නිසා තමයි ඉතාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් තමන් ඉතාම ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් එයා ඔබ කියන දේ අහුම්කන් දෙන සූදානම් නම් ඔහුට මේ ධර්මමඟ කියදෙන්න කියලා කියනවා. ඇයි මේක තමයි ඇත්තටම කෙනෙකුට දුකෙන් නිදහස් වෙන තියෙන මාර්ගය. මේ මාර්ගයේ තේරුම් ගත්තොත් විතරයි පින්නතුනි අපට දුකෙන් නිදහස් වෙන පුළුවන්කම තියෙන්නේ. අපට එන්නේ පින්නතුනි සාමාන්‍ය දුකක් විතරක් නෙවෙයි. මේ හිසේ තියෙන කෙස් ගස් එක දෙක සුදු වෙන විතරක් නෙවෙයි. රැකියාවෙන් ඉස්සරහම යන එක විතරක් නෙවෙයි. පින්නතේ මුළු ජීවිත කාලයක් මුළුල්ලෙහි තමන් එකස්වරපු සියලුම දේවල් දරුවන් ඥාති මිතරාදීන් දේපල මේ හැමදේම එක ඇස්සිය ගන්න මොහොතෙන් අත්හරින්න සිදු වෙනවා. දැන් ඔබට ඒ අවස්ථාව උදා වුණා තින් ඔබට ඇත්තටම පුළුවන් දෙයක් හදාගෙන ඉන්න. ඒ අවස්ථාව හිතනකොටම ඒ දරුවට ඇතුළු සියලුම දේවල් ඔබ ඇත්තට පියාගෙන හිතනකොට ඒ සිතන සිතුවිල්ල පෙරපසුන වෙයි හටගත්ත අවුත්වා සම්මුතං උත්වා නවවසිති කියන සිද්ධාන්තෙට යටත් වෙච්ච මේ මනසකාව සිතුවිල්ලක් නේද දැන් මේ ඇතිවල නිර්දුණය කියලා අනිත්‍යතාවයේ දකින්න සහ ඒ අනිත්‍යතාවය තුළ සම්පූර්ණම තමන්ගේ හිත බැස ගන්න පුළුවන් අවබෝධයක් සිහියක් නුවණක් තමන්ට තියෙනවද කියලා බලන්න. අන්න එහෙම තියනවා නම් විතරයි අපි දක්ෂ වෙන්නේ. අන්න එහෙම අවබෝධයක් සිහියක් නුවණක් අපිට තියෙනවා නම් වෙනතනේ එක තත්පරයෙන් මුළු ලෝකයක් තමන්ට අත්හරින්න පුළුවන් විතරක් නෙවෙයි. ඒ ඇතිවන සිතුවිල්ලේ අනිත්‍යතාවය දකින්නත් ඒ දකින ස්වභාවය ඇතුළේ ස්කන්ධ පංචකීම සම්වේදයි ඉතිරි නොකර දකින පුළුවන් ඉදියේ මනසක් අපි සකස් කරගන්න. ඒ සකස් වෙච්ච දවසට පින්නතින අපි නැවත කිසිදු රූපයක අපේ හිත බැසගන්නේ. දැන් අපි හිතෙමිට හා මගේ හිත හදා ගන්න පුළුවන් දරුවෝ කමන්නේ. ඉතින් දරුවෝ හොඳට ඉගෙනගෙන ඉඳී කියලා හිතාගෙන ඉන්නකොට එහෙම මැරෙනවා. දැන් දරුවන් දැන් පේන්නේ. හැබැයි තමන්ගේ පිනක් හොඳයි. තමන් පව් කරලත් එහෙම හොඳට සීල් ගත්ත භාවනා කළා. ඊට පස්සේ දරුවා දකින්න පුළුවන් ලෝකෙට ආයතන දෙක සකස් කරගත්තා. හැබැයි ඒ දරුවා කියන දකින සිටිවිලත් එක්කම සිටිවිල අනිත්‍යතාවය අපි දැක්කොත් තියෙන වාසිය තමයි මොකද්ද? එවැනි දරුවෙක් දකින්න යන ලෝකෙකට නැවත සමන්ට යන්න හේතු දෙක නැහැ. බුදුහාමුදුර ලස්සන උපමාවක් කරන කියනවා. නැගෙනහිර දිසාවෙන් ඉර පායනවා. ඉර පායනකොට බටහිර දිසාවෙහි ගහක් තියෙනවා නම් ඒ ගහට ඒක වැටෙනවා. ඒකේ හැවනැල්ල වැටෙනවා. ඒ ගහේ තියෙන හැවනැල්ල බිමක් තිබුණොත් බිමට වැටෙනවා. ඒ හැවනැල්ල වතුරක් තිබුණොත් වතුරට වැටෙනවා. මුලින්ම කියනවා ඒ හැවනැල්ල බිත්තියකට ආවොතින් බිත්තිය වැටෙනවා ඒ හැවනැල්ල. පස්සේ ගහකට ගියොතින් ගහේ හැවනැල්ල බිමට වැටෙනවා. බිමක් නැතුනොතින් වතුරක් තිබුණොත් වතුරට ඒ හැවනැල්ල වැටෙනවා. වතුරක් නැතුනොතින් මොකද්ද? ඒ හැවනැල්ල පතිත වෙන්න තැනක් නැහැ. අන්න ඒ වගේ අපේ හිතත් කිසිඳු රූපයක බැස නොගන්නා විදිහේ මනසක් ශක්තිමත් මනසක් අපි ඇති කරගන්නට ඕන. එදාට පින්න තුනේ එදාට අපි ඉතාම කැමති දේ අපේ ඇස් දෙක හමු වෙයි අහිමි වෙලා යද්දී අපට දුකක් ඇති නොවන විදිය මනසක් හදාගන්න පුළුවන්. ඊළඟට බලන්න කමන්නේ පින්නතුනි මේකට ලස්සන කතාවක් කියන එකතරා කාන්තාවක් ගැන. ඒ කාන්තාව දවසක් බුදුරජාණන් වහන්සේ ආද ප්‍රදේශයක තව දිස්සුන් වහන්සේලා සිය ගණන් සමග දානෙකට වැඩම කළා. හැමෙන් දානෙකට නෙවෙයි ධර්මචාරිකා විදිහට වැඩම කළා. වැඩම කර වාස්තාවේ කලින් කියලා නෙවෙයි උන්වහන්සේ වැඩම කළේ. මේ අවස්ථාවේ මේ ගමේ හිටිය එක්තරා ශ්‍රද්ධාවන්ත කාන්තාවක්. ඒ කාන්තාව කලින්ම දැනගත්තා බුදුහාමුදුර වඩිනවා කියලා. මේ ස්වාමීන් වහන්සේලා හැම දිනාටම දානය සූදානම් කළා. මේ ස්වාමීන් වහන්සේලා සිය ගානටම තමන්ගේ දෑකින් දානය පූජා කළා. මේ වැඩම කරපු සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා මේ හේතුව දැනගෙන හිටියේ නැහැ. මේ කාන්තාවගෙන් අහනවා කොහොමද ඔබ මේ අපි එන්න මතින් දැනගත්තේ කියලා. ඊට පස්සේ කියන ස්වාමීන් වහන්සේලා වඩින කලින් මං කලින්ම දැනගත්ත දෙවිවරු වේලා මට කිව්වා ඔබ වහන්සේලා වඩිනවා දවසේ කියලා. මං කලින්ම සෝදානම් වුණා කියලා. ඉතින් මේ සමහර අය පුදුම වුණා ඔබ දෙවිවරුත් එක්ක කතා බහ කරන කෙනෙක් නේද කියලා ඔබ බොහොම ආශ්චර්යවත් කෙනෙක් කියලා සඳහන් කළා. මේ කාන්තාව කියනවා දෙවිවරු මාත් එක්ක කතා කරයි කියලා එක මගේ ජීවිතේ ආශ්චර්යයක් නෙවෙයි. මට ඊට වඩා ආශ්චර්යවත් දෙයක් ජීවිතේ තියෙනවා. ඒක නසුනානේ නේ. ඒකාන්තව කියනවා මට හිතේ එකම පුතයි. නැහි තර කරගන්නේ බයි. දැන් මේක නිරුද්ධ සිද්ධියක් නේ. පින්තුනේ ඒකාන්තව කියනවා මට හිතේ එකම පුතා නොකරපු වරදකට රජේ රජතුමා මගේ පුතාට දඬුවමක් දුන්නා. මොකද දඬුවම? මගේ ඇස් ඉදිරිපිට දීම මේ දරුවා කෑලි කෑලි වට කපලා ජීවිතක්ෂයටපත් කරා කියලා. මගේ ජීවිතයේ තියෙන ආශ්චර්ය දෙවරු ඇවිල්ලා මට මේ සායනාසල වඩින්න කියපු එක නෙවෙයි. එදා මට හිටිය එකම දරුවා අහිංසක දරුවා නොකරපු වරදකට මගේ දෑත ඉදේ පිටදීම කෑලි කෑලි වලට කපද්දී මගේ හිතේ කිසිම සෝකයක් හටගත්තේ නැහැ. රජතුමා ගැන කිසිම අමනාපයක් මගේ හිතේ මොකද හටගත්තේ නැහැ කියලා. මෙන්න මේකයි මගේ ජීවිතයේ ආශ්චර්යය කියලා. මෙවැනි ආශ්චර්යයක් වෙන තුනේ අපිට බල අධ්‍යාපනයෙන්වත් අපේ වෘත්තීය මට්ටමෙන්වත් අපේ ධනයෙන්වත් අපිට තියෙන ඥාති බලය නිසාවත් කිසි දවසක මෙවැනි ආධ්‍යාත්මික ශක්තියක් අපට ඇති කරගන්න බෑ. මේ ශක්තියක් අපට ඇති කරගන්න පුළුවන්කම තියෙන එකම දේ තමයි ධර්මය. අපිට මේ වගේ ඉරණම් අපේ ජීවිත තුළ නැහැ කියන පුළුවන්ද? අපි අතීතයේ කොයි වගේ කර්ම කළාද කියලා අපිට කියන්න බෑ. ඇතැම් විට අපේ ජීවිතය තුළම අපි නොකරපු වරදකට හිස්කංසා දාන දඬුවමකට අපට ලක් වෙන්න පුළුවන්. බැරි වෙලාවත් කියන්න බෑනේ සමහර රටවල් තියෙන මද්රවයේ හම්බුනොතින් කෙලින්ම මරණය දන්නේ. බැරි වෙලාවත් ගුවන් යානෙක යද්දී කවුරු හරි බැරි වෙලක් අතුරේ ඉන්න මොන හරි දෙයක් කරලා තිබුණොත් කුරුඩි නැක්කක් දාලා තිබුණොත් එහෙම වෙන්න නෑ නේද? පින්නදින කොයි කර්ම කර්ම රවුම් ගහේ නැවිලා අපි කරපු බලවත් කර්ම තියෙනවා නම් මේමවත් යත අහිංසක වෙන්න පුළුවන් කියන්න බෑ ඉතින් එවැනි අනතුරක් අපේ ජීවිත තුල නැහැ කියලා අපට එහෙම සහතිකයක් දෙන්න බෑ අපි ළඟම ඉන්න ඥාතීන් කොයි ආකාරයෙන් ජීවිතවලින් සමවරියද කොයි තරම් අනතුරු වලට පත් වේද කොයි තරම් ළඩ දුක් වලට පත් වේද දැන් ඔබේ ඇතැමිට දැන ඔබේ අම්මලා ඔබේ තාත්තලා පත් වෙච්ච ඉර නම් මේ දෙලෙට දුක්නේ ඇතැමිට පුඩා කාලේ අම්මන තාත්තලා ඔබ ලස්සනට ඉන්න කාලේ කවදාත් හිතුණද අම්ම තාත්තේ මේක දැන් වෙන්නේ කියලා නෑනේ හිතුවේනේ නමුත් බලන්නේ කොයි තරම් ළඩ දුක් වලට පත් වෙලා ඉන්නවද ඉතින් එවැනි සත්‍යයකදී ඔබේ හිත හදා ගන්න ඔබ කොච්චර දක්ෂද ඉතින් පින්නතුනේ මෙන්න මේ විරාගී දහම අනිත්‍යතා ප්‍රතිසංවත්ත මේ සම්මාදිට්ඨිය මුසු වෙච්ච ෂණ සම්පත්තිය නැමැති මේ සද්ධර්මයේ ප්‍රතිලාභය අපේ ජීවිත තුළට අපි ලබා ගන්නට ඕන. ඒක තමයි අපට තියෙන රැකවරණය. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අත දීපා භික්ඛවේ විරහත සරණානි සරණ. තමන්ට තියෙන එකම රැකවරණය තමයි තමන් ඉස්සක්මත් හිත. ධර්මයෙන් පෝෂණය කරගන්න හිත. ධම්ම දීපා භික්ඛවේ විරහත ධම්ම සරණානි සරණ. ධර්මය තමයි ධර්මයේ පිළිසරණ තමයි තමන්ට තියෙන එකම රැකවරණය. ඒ නිසා ඒ රැකවරණය අපිට ලැබිලා තියෙනවා. ඒක ඉතාම දුර්ලභ අවස්ථාවක්. ඒක ඇතැමිට කල්පාන්තර ගානකින් ලැබිච්ච අවස්ථාවක්. ඒ විතරක් නෙමෙයි අපිට මේ පහසුකම් ටික විවේකයේ පරිසරය සමකාමී වාතාවරණ මේ සියල්ලක්ම ලැබිලා තියෙන්නේ හිතන්නේ කොහොමද ලස්සන ගේක ඉඳලා දරුවන්ට හොඳට උගන්වලා හොඳ කීර්තියකින් මේ යන්නේ කියලා මේ පාසලේ තමයි ලැබිලා තියෙන්නේ. මේ පාසල් ටික සියල්ලක්ම භුක්ති විඳින ගමන ලෝකයේ ඉහළම රටක ඉහළම තාක්ෂණය ඉහළම අධ්‍යාපනය ලබා ගනිමින් හොඳම දක්ෂ යහළ මිත්‍රාදීන් ඇසුරු කරන ගම්මී මේ කල්පයක් තුළ ලෝකය පහළ වෙන අසිරිමත් දහමෙහි ප්‍රතිලාභය පිළිබඳ ඕන. කල්පයක් තුළ ලෝක තියෙන නැවුම දේ මේ තථාගත සද්ධර්මය. ඒ නිසා මේ සද්ධර්මයෙන් කියන පින්තුනේ ප්‍රධානම දේ තමයි මේ අනිත්‍යතාවය කියන ධර්මතාවය. අපේ ඇහැට රූපයක් දකිනවා නම් ඒ දකින රූපය මේ මොහොතේ තියෙන දෙයක්. ඒක කලින් තිබෙන මෙතෙන්ට ආව නෙවෙයි. මෙතන තියෙන අත්දැකීම අනාගතේ යනවා නෙවෙයි. මේ මොහොතේ හේතු සකස් වීමෙන් මේක ඇති වෙනවා. හැබැයි ඒ හේතුවටවත් මේකයි කියන්නේ අර වීණාවට සංගයයි නැතුව වගේ. බාහිර රූපාදිය නිසා මේ හේතු දෙකකින් ප්‍රතිඵලයක් ලැබුණට ඒකටවත් මේකයි කියන්නේ. ඒ නිසා අපි සමස්ත ජීවිතයම කියලා කියන්නේ මෙන්න මේ ස්කන්ධ පංචකය. ඒ ස්කන්ධ පංචකය අවබෝධ කරගන්න යන ගමනේ අපි මේ කිව්වේ රූපය අවබෝධ කරගන්න ගමන. රූප 28ක් ගැන කිව්වා. එතකොට සතර මහා භූත රූප. දැන් මේ සාමාන්‍ය රූපේ නෙවෙයි මේ කියන්නේ තනිකරම රූපස්කන්ධයම මේ කියන්නේ. රූපයයි රූපස්කන්ධය ගැන පින්න තුනේ දෙකක්. රූපය කියන්නේ මේ ඇහැට පෙනෙන රූපේ. හැබැයි රූපස්කන්ධය කිව්වහම කනට එන ශබ්දය. ශබ්දයත් රූපය. නාසයට දැනෙන ගඳ රූපය. එතකොට මේ ඇසත් රූපය. හැබැයි ඇස බලන්න බෑ. ඇස රූපය, බාහිර රූපය, කන රූපය, බාහිර ශබ්දේ රූපය, නාසයේ රූපය, බාහිර ගඳ සුවඳ රූපය, දිව රූපය, රස රූපය, කය රූපය, කය දෙමිනි ස්පර්ශයත් රූපය. එතකොට මෙන්න මේක පැත්තකින් අභ්‍යන්තර ආයතන පහ අනිත් පැත්තෙන් ඒවට ලක්වන බාහිර රූප. ඒවට කියන ගෝචර රූප කියලා. රූප ශබ්දාදී ගෝචර රූප. ඊළඟට කියන තවත් එකක් භාව රූප කියලා. ස්ත්‍රී භාව පුරුෂ භාව කියලා දෙකක් තියෙනවා. දැන් අපි ගැහෙන කෙනෙක් දැක්කම කියනවා ගැහෙන කාන්තාවක් කියලා. පිරිමි කෙනෙක් දැක්කම කියනවා පිරිමි කෙනෙක් කියලා. මේව කියන්නේ භාව රූප කියලා. හැබැයි බාහිරින් මේක හටගත්තට පේනතුනේ මේකේ මූලයේ තියෙන විඥානේ තියෙන. ඒ විඥානේ ස්වභාවයනුව තමයි මේ රූපය දුන්නේ. බාහිර රූපයට අපි මේ ස්ත්‍රියක් මේ පුරුෂයෙක් කියලා කිව්වට ඒක සම්පූර්ණ මනසක් දෙක යන එකක් මේක. මේක සාමාන්‍ය විදිහට කිව්වට තේරෙන්නේ නැහැ ඒක. දැන් සාමාන්‍යයෙන් අපි කියන්නේ මිය ගියාට පස්සේ අපේ රූපයන් දැකලා කියන මේ පිරිමි කෙනෙකුගේ රූපයක් කියලා. හැබැයි බාහිර රූපය කියන එක තියෙන්නේ මනස ක්‍රියාත්මක වෙන තැනක තියෙන. ජීවත් වෙන තැනක යා කතා කරන විදිය, හැසිරෙන විදිය, ගමන් බිමන් යන විදිය, එයාගේ ශරීරයේ කෙස්ලොම් ආදී එන විදිය මේ ඔක්කොම ඒ ලිංග ભેදිය මනස සම්බන්ධ දෙයක් මේක. එතකොට මේ ස්ත්‍රී ඉන්ද්‍රිය, පුරුෂ ඉන්ද්‍රිය කියන දෙක ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව රූප කියන එක මනෝ කර්යාපන රූප කියලා කියන්නේ. එකයි මනෝ කර්යාපන රූප තවමවත් තියෙන. දැන් මේ රූප 24ම මනෝ කර්යාපන රූප. ඇස කියන එක මනෝ කර්යාපන රූපයක්. ඒ කියන්නේ මේ ඇස කියන එක තියෙන්නේ මනස තියනවනේ විතරයි. දැන් මිය ගිහපු කෙනෙකු වෙනොත් ශරීරේ ඇහැ තියෙනවනේ. හැබැයි ඒකට බුදුදහම ඇස කියන්නේ නැහැ. ඒක තනිකරම කයමයි. ඔව් මනස තියෙන තැනක විතරක් නෙවෙයි රූපයක් තියෙන තැනක විතරයි ඇස තියෙන්නේ. දැන් ඇස තිබ්බට දැන් මගේ ඇස නැහැ. දැන් මම ඇස් දෙක වහිනකොට මගේ ඇහැ නැහැ. ඇහැ තිබ්බට ඇහැ කියන එක දිගටම අඛණ්ඩව නැහැ. ඒක තියෙන රූපය තියෙන මම ඇහ දැල්ලල බැලුවොත් විතර රූපය තියෙන. හැබැයි දැන් මං කෙනෙක් දිහා බලාගෙන දැන් මෙයා තොම යනවා. මෙයා තොම යනවා. මට නමුත් අත ගැන අවධානයක් නැහැ. එතකොට ඇහැට මේ රූපය ගන්න නැහැ. එතකොට මේ රූපය සජීවි වෙන්නේ මගේ හැදීනකොට. එතකොට ඒ අවධානයත් එක්ක යන්නේ විඥානයත් එක්ක යන්නේ. එතකොට තවත් දෙයක් තමයි කය සහ පොට්ටබ්බේ කියන දෙකක් තියෙනවා. මෙන්න මේ කයයි රූපය කියන දෙකේ සියුම් වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් රූපස්කන්ධය කියන ලොකු කුලකේ යටතට ගත්තොතින් මේ කයත් රූපයක්මයි. හැබැයි අර ඇහැට පේන රූපයම නෙවෙයි කය කියලා කියන්නේ. ඒක ඊටාම සියුම් දෙයක් නැහැ. අනේක තමයි විස්තර කරන්නේ. අපි කියන්නේ ලොකු කුලකයක් කියලා. ඒක රූපස්කන්ධය කියන ලොකු කුලකයේ තියෙනවා. රූපස්කන්ධය කියන ලොකු කුලකයට 24ක් තියෙන රූප. 28ක් තියෙනවා. ඒ කියන්නේ සතර මහා බෝධ රූප තියෙනවා. ඊළඟට අර මනෝ පරයාවන් රූප තව උපාදාය රූප කියලා 24ක් තියෙනවා. ඒකට 28ක් තියෙනවා. රූපස්කන්ධය කියන ලොකු එක යටතේ 28ක් තියෙනවා. ඒත් ඒ යටතේ තියෙන 28න් එකක් තමයි මේ ඇහැට පේන රූපය කියලා කියන්නේ. ඇහැට පේන රූපේ වර්ණ මාත්‍රය විතරයි. ඒක රූපස්කන්ධයම නෙවෙයි රූපස්කන්ධ එක කොටසක් විතරයි. අවාරි මුලින් කිව්වේ දැන් රූපස්කන්ධය කියලා ලොකු කුලකයක් තියෙනවා 28ක්. ඒ රූපයට තමයි දැන් අපේ මේ භෞතික රූපේ අපේ කටහඬ ඔක්කොම යන්නේ මේ රූපස්කන්ධය යටතට. අපේ ගමන් බිම යන්නේ ඒක හැසිරෙන විදිය, ලිංග ભેදය, පේන රූප, ඇහෙන රූප, රස දැනීම ඔක්කොම මේ රූප රූපස්කන්ධය කියන එක කොටසයි. ඒතකොට ඒක ප්‍රභේද තියෙනවා. ඒක ප්‍රභේද මොනවද? සතර මහා භූත රූප තියෙනවා. අභ්‍යන්තර රූප පහ තියෙනවා. ඒ රූප පහට ලක් වෙන බාහිර රූප පහ තියෙනවා. ස්ත්‍රී භාව රූප, පුරුෂ භාව කියලා තියෙනවා. ඊළඟට ජීවිතේන්ද්‍රය කියන එකක් තියෙනවා. අපි ගන්න ආහාර රූපය කියන එකක් තියෙනවා. ඊට පස්සේ අවකාශය කියලා රූපයක් තියෙනවා. දැන් අපේ රූපය නිර්මාණය වෙලා තියෙනකොට ඒක අවකාශයක් තුල තියෙනවා. දැන් මේකේන දැන් ඔබතුමේ මෙහෙම වගේ කෙනෙක් කියලා අපි බලන්න මේ ආකාශයට සාපේක්ෂව. එතකොට සම්පූර්ණයෙන්ම අවකාශයේ අපි හිර වෙන තැනක ඉන්නවා නම් අපිට කියන්න බෑ මහතගෙන දුසගෙනද කියලා හරියට කියන්න බෑ. ඒත් අපේ ශරීරයට ආධාර විදියට ස්පේස් එකේ යම්කිසි ඉඩක් අපට වෙන් වෙලා තියෙනවා. ඒකත් රූපයක් විදිහට සලකන්න. ඊළඟ දේ තමයි විඤ්ඤාති රූප කෙනෙක්ක් තියෙනවා. කාය විඤ්ඤාතේ වාචී විඤ්ඤාතේ කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ අපි මේ කතා කරන වචන රූපයක්. ඒ විතරක් නෙවෙයි අපි මේ ශරීරයෙන් හැසිරෙනවා නම් දැන් කාට හරි උවම කරනවා එන්න කියලා කියනවා. ඒවත් රූපයක්. ඒ ඔක්කොම තියෙන මනස තියෙන තැනකදී තියෙනවා. ඊළඟ තවත් රූපයක් තියෙනවා ලහුතා මුදුතා සම්මඤ්ඤතා කියලා එකක් තියෙනවා. ශරීරේ ලහු භාවයක් තියෙනවා, සැහැල්ලු භාවයක්. දැන් අපේ ශරීරය ඇතැම් විට අපි කියමු කිලෝ 50ක් බරයි කියලා. කිලෝ 50ක් බරයි කියුවොත් එතකොට අපිට යනකොට තේරෙනවද කිලෝ 50ක් දැන් උස්සගෙන යන්නේ කියලා? නෑ නේ නේ. අන්න ඒක තමයි සැහැල්ලු භාවය කියලා කියන්නේ. අපිට දැන් කිලෝ 50ක සිමෙන්ති කොටයක් උස්සන්න බෑ. බර එනකොට අපේ ශරීරයේ කිලෝ 60ක් විතර අපි නිකන් සාමාන්‍ය විදිහට උස්සනවා. ඒක නේ ලහු කාලය කියලා. ඒක තියෙන්නේ මනස තියෙනකොට විතරයි තියෙන්නේ. එහෙනම් අපි උඩ පනිනවනේ නේ. අපට දැන් අඩි 10ක් 15ක් පනින්න පුළුවන් සමහර අය ඉන්නවා. ඒ පනින්නේ මොකක් හින්දද? මනස තියෙන හින්දා නැත්නම් උඩ පනින්න බෑනේ. ඒ උඩ පනින පැනිල්ලම තමයි අභිඥා ලබලා ශරීරය අසින් අරන් යන්නේ. ඒක හිතම තමයි. ඒක උඩරිම සෑහල වලට ලක් කිරීම කරන්නේ. ඒක ප්‍රොටෙක්ට් කරනවා. ඔලිම්පික් වලින් බැලන්ස් කරලා ඇඟිල්ලෙන්. ඒතරක් නේ අහසේ ඉන්නවා. වර ගානක් කරකැනවා. ඉතින් ශරීරය ට්‍රේනින් කරලා පුළුවන් කරන්නේ. ඇත්තෙන්ම ඒකම ඒ සම්පූර්ණම හැකියාව මනස හැකියාවයි. එයාට මනසින් ඒක බෑකුවොත් බෑනේ යාට. ඒක මනස තමයි කියන්නේ. ශරීරය ට්‍රේන් කරනවා. නමුත් සම්පූර්ණ මෙයාගේ මානසික ශක්තියෙන් හැකියාවක් ඒක. තන මානසික දුරෝලීමත් එක්කම මේ පැතුම පැටෙනවා. හැබැයි අභිඥාලාභය කියන කොට දැන් බලන්න අසිරිය ඊරිදි බල ලැබුකෙන්නේ. දැන් ජිම්නාස්ටික් කරන කෙනෙක් අවුරුදු 16 18 20 30 උඩරෙම තියෙනකම් කරයි. ඊට පස්සේ වේගෙන් අපට අත්දැකලා ඉක්මනට යගේ ශරීරේ දුර්වල වෙනවා. නමුත් හිත දිනු කරපුට කෙනෙකුට කොහමද? දැන් අවුරුදු 80යි දැන් ආසින් යන බෑගෙන එහෙම තියෙද? නෑ නේ නේ. ඒ පැත්ත දිනු කරවතින් වයස ගැටලුවක් නෑ යාට. ඉතින් අපි කියන උත්සාහ කලේ ඒ වගේම තව තියෙනවා උපචේ සංතති ජරතා අනිච්චතා කියලා මේ ශරීරය හට ගැනීමක් තියෙනවා, වැයවීමක් තියෙනවා, මේක ජරාවටපත් වීමක් තියෙනවා, වෙනස් වීම මේ ආදී කොටස් තියුත් මේ ආත්මන්තරේ වෙනවා මනස තියෙනකොට. ඒත් මෙන්න මේ ඔක්කොම රූපවල එකතුවක් තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. එතකොට මේ ශරීරයේ ලක්ෂණය තමයි මේ ශරීරයේ ලක්ෂණය තමයි සතර මහා භූත රූප කියන ටික මනස නැතුවම තියෙන පුළුවන්. හැබැයි අපේ ශරීරයේ ඒ සතර මහා භූත රූප ඇසුරු කළ තියෙන මෙන්න මේ මනස සම්බන්ධ මේ කටයුතු ටික තියෙන්නේ ඒ මොහොතේ හටගන්න ඒ මොහොතේ නිරුද්ධ වෙන ස්වභාවයක් විදියට. දැන් අපිට හිතෙන්නේ මේ ඉපදිච්ච ශරීරය එක දිගටම අඛණ්ඩව තියෙනවා කියලා නේ. නමුත් වෙනතුනේ භෞතික වශයෙන් භෞතික පරිශනාවක් කරන කෙනෙකුට ශරීරයේ ශනිකව වෙනස් වෙන එක ඇටම් එක බෙදලා බලන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් ඊට වඩා ගැඹුරට ගියම කතාවක් මේ කියන්නේ. මේ ශරීරයේ කියන අත්දැකීම Tamanට ලැබෙන්නේ Taman ශරීරය ගැන සිතන මේ මොහොතේ. දැන් කය කියන එක ගන්න බලන්න. කය සහ රූපය කියන දෙක. ඒ දෙකම රූපස්කන්ධය කියන ලොකු කුලකේ යටතේ මේ කතා වෙන්නේ. පටලවා ගන්න එපා. ඒ මහායක යටතේ තියෙන පොඩි දෙකක් ගැන දැන් අපි මේ කියන්නේ කය සහ රූපය කියලා දෙකක් තියෙනවා. ඒක ඉතාම සියුම් කාරණයක්. පටලවා ගන්න එපා දෙක. මේ රූපස්කන්ධය කියන ලොකු එක යටතේ දැන් අපි ඉන්නේ. ඒ යටතේ දැන් 28ක් කතා කරන්නේ අපි. මේ 28 ඒ මේව තමයි සම්බන්ධ කරගෙන දැන් මේ කතා කරන්නේ. එතකොට රූපය කියනගේ ලක්ෂණය මොකද්ද? රූපය ගෝචරෙන මොකටද? රූපය ගෝචරෙන සාමාන්‍ය ඇහැට. ඇහැට තමයි මනසට සම්බන්ධයක් වෙන එක හරි. සාමාන්‍යයෙන් වර්ණ රූපය තියෙන ඇහැට. එතකොට මේ පේන ශරීරය තියෙනවනේ. මේ පේන ශරීරය කයයි කියන දෙක සමානද? කයට සම්බන්ධ වෙන බාහිර ආයතනය මොකද්ද? ස්පර්ශය. ඇටට රූපය, කයට කොට්ටම්බේ ස්පර්ශය. එතකොට මට මේක පේනකොට මට මේක බාහිර රූපය, මේක මගේ ඇස අභ්‍යන්තර ආයතනය. දැන් මගේ ශරීරය මෙතන තියෙනවා, ඒක මගේ කය, මේ අතක් කය, මේ කයට දැන් මේක ඔබේ අතේ කියමු, ඔබේ අතේ මගේ අතට ගහනවා. ගහනකොට මගේ අත මොකද්ද? මගේ අත කය, මේක පොට්ටම්බේ වයිස් පර්සේ. එතකොට ඔබට මගේ ශරීරය දැන් පේනවනේ නේ? මේ පේනක කයද රූපේද පේන්නේ ඔබට? මගේ කයද මගේ රූපේද ඔබට පේන්නේ? මගේ රූපය පේන්නේ, මගේ කය ඔබට පේන්නේ නැහැ. කය කියන්නේ මොකක්ද ඇත්තටම? කය කියන්නේ, කය කියන එක ප්‍රකටවන්නේ මේ ස්පර්ශයත් එක්ක. ඔව්, දැන් බලන්න, දැන් මට මේ අතට මේ ඇඟිල්ලෙන් ගහනවා. ගහනකොට මේ අත කය, මේක බාහිර ආයතනේ පොට්ටබ්බෙන්නේ. ඊළඟට මේ අතින් මේ අතට ගහනකොට මේක මගේ, මේක බාහිර ආයතනය, මේක කය. කය කියන එක ඒ මොහොතට ස්පර්ශයේ ඇති තැන ප්‍රකට වෙන දෙයක්. ඒ කය කියන එක දෙක දිගටම නැහැ. මට ඇල්පෙනෙත් එකකින් අනිනවා නම් ඒ අනින තැන විතරයි මගේ කය. මේක ඔබේ රූපයට පෙනේ, ඔබේ ඇහැට මගේ රූපය පෙනේ, ඒක වෙනම කතාවක්. නමුත් මගේ කය කියලා කියන්නේ මේ මොහොතේ නියපොත්තකින් අනිනවා නම් එතනයි කය. මේ මොහොතේ ඔලේ උකුණෙක් ඉන්නවා නම් එතනයි වේදනාව දැනෙනකොට තමයි කය. මගේ ශරීරයටම සීතල දැනෙනවා, එතකොට ශරීරය මේ වෙනකට කය. එතකොට කය කියන එක නම් කොහමද යන්නේ? කය කියන එක අනිදස්සන දෙයක්, බලන්න බෑ කය කියන එක. රූපය බලන්න පුළුවන්. ඔබ මගේ රූපය දෙස බලනකොට රූපය තමයි මේක. හැබැයි ඔබට මගේ කය බලන්න බෑ. ඔබට ඔබේ කයවත් බලන්න බෑ. මට මගේ කයවත් බලන්න බෑ. කය කියන එක දෙය ස්පර්ශ වෙනකොට දැනෙන දෙයක්. ඇස කියන ගත්තේ එහෙමයි. මේ හැම දෙයකම ලක්ෂණය තමයි මොකද්ද? අහොත්වා සම්බුතං හොත්වාන භවිසති. මේ හැම දෙයක්ම කියලා අපි ප්‍රකට කරගන්න හදන්නේ මොකද්ද? අනිත්‍යතාවය. මේ හැම දෙයකින්ම අපි ලෝකයට, ලෝකයේ සමග මොකද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ලෝකයේ තුල තියෙන ආසාව, ලෝකයේ තුල තියෙන බැස ගැනීම අඩු කරන්නේ මේ කරන්නේ. දැන් මේ අවබෝධයෙන් ළමන තමයි සම්මාදිටිය දිනු වෙන්නේ. සම්මාදිටිය දිනු වෙච්ච ප්‍රමාණයට තමයි බාහිර රූපයක් රාගයෙන්, ද්වේෂයෙන් අල්ලන ගතිය නැති වෙන්නේ. ඒකෙන් කියන්නේ දරුවගේ ඔළුවේ තෙල ටිකක් ගාන්නේ, වැටෙන්න ගියාම අල්ලන්නේ, බෙහෙත් ටිකක් දෙන්නේ කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ඒ ආදරය සෙනෙහස ඒ විදිහම දක්වන ඒකේ අඩුවක් නැහැ. බුදුහාමුදුරුවෝ අර පෝධිගත තිස්ස හාමුදුරු වැනි සමහර අයට උදව්පකාර කළා. සමහර රෝගීන්ට සැලකුවා සියදීන. සමහර පොඩි හාමුදුරන් ඔළුව ඇත ගෑවා. ඒ සියල්ලක්ම කරන්නේ මේ අවබෝධය තුළින්දගෙන. ඒ නිසා අපි ලෝකයේ තුළින් පැන යන්නේ නැහැ. ලෝකයේ අතාරිතේ පිටු පානේ නැහැ අපි. අපි මීටත් වඩා ලෝකෙට පිහිට වෙනවා. දැන් අපි සලකන්නේ යහළුවන්ට එමු හොඳට ලස්සනට ඉගෙන කියාගෙන හිටියොත්. බැරි වෙලාවක ඔය ලස්සන ශරීරයේ තියෙන ඇතුලේ තියෙන එකක් මොකක් හරි දොරට වගේ එකින් එළියට ආවොතින් ඔය තියෙන හිතවත්කම් මොකුත් නැහැ ඊට පස්සේ. නමුත් මේ නුවණක් එක්ක යන අවබෝධය ලැබුණට පස්සේ පින්නතුනේ කෙනෙක් නිරෝගී වෙනවට වඩා කෙනෙකුට සෙනෙහස දක්වන්නේ, කෙනෙකුට කරුණාව දක්වන්නේ, කෙනෙක් ලෙඩ වෙච්ච අපහසුතාවයට පත් වෙච්ච වෙලාවක. අම්මා කෙනෙක් තමගේ දරුවන්ගෙන් කොච්චර අපිරිසුදු දෙයක් වුණත්, අපිරිසුදු දෙයක් කියලා සලකන්නේ නැහැ, තමගේ දෑති වුණත් ඒක අරන් දාන සූදානම් වෙනවා. වමන යනවා නම් අපි කුඩා කාලේ බස් එකේදී එහෙම අම්මට පුළුවන් නම් අත් දෙක තියලා අල්ලන්න, අත් දෙක තියලා අල්ලනවා. අම්මගේ ගවුම හරි තියලා අල්ලනවා පුළුවන් නම්. අන්න එවැනි සෙනෙහසක් ලෝකෙ ගැන අපිට ඇති වෙනවා මේ අවබෝධයත් එක්ක. හැබැයි අවබෝධයත් එක්කම අනිත් දේ තමයි ඒ රූප ආදිය තුළ හිත බැස ගන්න ගැටි එන්නෙම අඩුවෙනවා. එනිසා මේ සතර සතිපට්ඨානය තුළින් කායනුපස්සනාවෙන් අපට මුලින්ම කරන්නේ මෙන්න මෙවැනි ශාරීරික ස්වභාවයේ ටිකෙන් ටික අපට අවබෝධ කරලා දෙනවත් එක්කම මේ නිවෙන සැනසෙන ගමන් මගේ පළවෙනි පියවර තමයි කායේ කායනුපස්සී විහෙරති. කායේ කායානුව බලනෝ. තමන් වාඩි වෙලා ඉන්නකොට නිසින්නෝවා නිසින්නෝ මේක පජානාති. හොඳට දන්නවා දැන් තමන් වාඩි වෙලා ඉන්නේ කියලා. ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති. තමන් හිතගෙන යනකොට ගමන් කරනකොට ගමන් කරන එක ගැන අවබෝධයෙන් ඉන්නේ. හැබැයි තමන් දන්නවා මේ රූපයක් තිබුණාත් මේක මේ හේතුඵල ධර්මක ප්‍රතිඵලයක්. මේක හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙන කියන එක දකිනින් තමයි යන්නේ ඔබ. ඒ විතරක් නෙමෙයි තිට්ඨන්තෝවා තිට්ඨම මෙහිති පජානාති. හිතගෙන ඉන්නකොට තමන් හිතගෙන ඉරියව ගැන දන්නවා. ඒ වගේම සයනෝහා සයනෝ නීති පජානාති. සයනය කරනකොට තමන් සයනය කරගෙන ඉන්න කෙනෙක් කියන එක දන්නවා. හොඳට නිතර තමන් ගැන දැන් බාහිර ශරීරය ගැන හිතේ හිටපු කෙනා දැන් මේ අභ්‍යන්තරයේ පැත්තට හැරලා තමන්ට වෙන්නේ මොකද කියන එක තමන් බලනවා. තමන් බලනකොට තවත් තමන් ශරීරය දෙස නුවණින් බලනවා. ඊළඟට මොනවද බලන්නේ? මේ ශරීරය හැදලා තියෙන්නේ පටවියාපෝතේ ජෝවායෝ. මේක දැඩි ගතිය, නැගිරෙන ගතිය, සාමන ගතිය, රස්න ගතිය, මේ වගේ දේවල් ටිකේ නේද මේ ශරීරය නිර්මාණය වෙලා තියෙන්නේ කියලා දකිනවා. ඒ වගේම මේක දිගටම තමන්ට තියෙන දෙයක් නෙවෙයි, මේක කාලයක් තමන් පරිහරණය කරන දෙයක් කියන එක නුවණින් දකිනවා. ඊළඟට ඒ තැනැත්තා මේ ශරීරයේ සකස් වෙච්ච කොටස් ටික කෙස් ලොම් නියදත් මේ කොටස් වෙන වෙනම වෙන් කර කර බලනවා. මේ සත්ව පුද්ගල සංඥාවෙන් ඝන සංඥාවෙන් මේ හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරනවා. එහෙම ඉන්න කෙනා ඊළඟට මේ ශරීරයෙන් මිය ගියාට පස්සේ ශරීරයට ඇත් වෙන ස්වභාවය ගැන හොඳට නුවණින් බලනවා. ටිකෙන් ටික මේ ශරීරය ඉදිමෙනවා, නිල් පාට වෙනවා, ඒ වගේම සැරව වැగిරෙනවා. මෙහෙම ටිකෙන් ටික කෑලි බෑලි වෙන් වෙලා ගිහිල්ලා අන්තිමට මේක රතු පාට වෙනවා, ලේ වැగిරෙනවා. ඒකට කියන ලෝහිතක ඊට පස්සේ පුලවක ඔක්කොම පණුව ටික සම්පූර්ණ මේ ශරීරය වෙලා ගන්න දවසක් වෙනවා. සාමාන්‍ය විදිහට අපි ශරීරය එළිය දැම්මොත් අන්තිමට හට සැකිල්ලක් වෙනවා, ඊළඟට දුහිලි බවට පත් වෙනවා. මෙන්න මේ ශරීරයේ මේ කොටස් ටික බලනවත් එක්කම උඩ ටිකෙන් ටික විවේකීව ශරීරය ගැන හිතනකොට ඔහුට තවත් දෙයක් හම් වෙනවා ශරීරේ. මොකක්ද ඒ? හුස්ම ගැනීම පිට කිරීම කියලා එකක් තියෙනව නේද කියලා හොඳට හැඟෙනවා. එන්න මේ හුස්ම ගැනීම පිට කිරීම ගැන තමන් සිහිය නොවන දිනු කරනවා. හැබැයි මේ සියල්ලක්ම කරන්නේ කුමක් සඳහාද මෙයා මේ යන්නේ? මෙයා දුකේ නිදහස් වීමේ මාර්ගයට මේ යන්නේ. අර කුඹර කොටන කෙනාගේ අවසාන බලාපොරොත්තු මොකද්ද? ගේ හදන කොළුව තියාගෙන මේ යන්නේ. කුඹර කොටන්නේ, වපුරන්නේ, වීහුලම් ගහන්නේ ඔක්කොම කරන්නේ ගේ හදන්න. ඒක ඇත්තම අනිත් කෙනෙක් කියන්නේ. තමන්ගේ අනාගත සිහිනේ මොකද්ද? අනාගත සිහිනේ දුකේ නිදහස් වෙන්න. ඒ දුකේ නිදහස් වෙන්න නම් මොකද කරන්න ඕන? සම්පූර්ණම අනිත්‍යතාවයේ ජීවිත අධ්‍යක්ෂම කොටපත් කර ගන්නට ඕන. ඒ ගමන තමයි මේ යන්නේ ටිකෙන් ටික. ඒ නිසා අපි ගමනාන්තයකට යනවා නම් ඇඩ්‍රස් එක ගන්නවා නම් ඒ ගත්ත ඇඩ්‍රස් එක තමයි මුලදී තියෙන්නේ. ඒ ඇඩ්‍රස් එක බලබල තමයි, දුර ප්‍රමාණය බලබල තමයි අපි නැවිගේටරේ බලබල තමයි යන්නේ. ගමනාන්තයට ගියාට පස්සේ ඒ තැනම තමයි ප්‍රකට වෙන්නේ. අන්නේ වගේ දැන් අපි දුකෙන් නිදහස් වෙන මාර්ගය දැක්කා. ඒක ටිකෙන් ටික දිනු කරනවා. දිනු කර කර අන්තිමට ගියාට පස්සේ තේන්නේ මේකම තමයි. ඊට පස්සේ අර නගර හිමියාට පණිවිඩය දීපු කෙනා බවට පත් වෙනවා. ඇයි? බාහිරින් රූපයක් පේනකොට ආයේ මේ පැත්තට යන්නේ නැහැ ඔහු. බාහිරට යන්නේ නැහැ කියන්නේ තමයි රෙස්පොන්ස් කරන්නේ නැහැ කියන එක නෙවෙයි මේ යන්නේ. වරදවා තේරුම් ගන්න එපා. කවර දෙයක් ඇහුවොතින් අහක බලන් ඉන්න එක නෙමෙයි මේ කියන්නේ. ඔහු ප්‍රතිචාර දක්වනවා. දක්වන්නේ කොහොමද මේ අවබෝධය තියාගෙන? බාහිර රූපය අඳුනාගන්නේ තමන්ගේ අභ්‍යන්තරයෙන්. බාහිර රූපය ගැන සැපක් හෝ දුකක් ඇති වෙනවා නම් ඒක රූපය වරදින් නෙමෙයි ආවේ. ඒක ආවේ තමන්ගේ සංඥා විපල්ලාසය නිසා. එනිසා ඒ සංඥා විපල්ලාසය දුරු කළා. අනිත්‍ය සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා ආදී ප්‍රඥාව සමග මුසු වෙච්ච සංඥාවක් තුලින් තමන් බලනකොට තමන් බාහිර රූපය තුලින් තමන් දුකක් නැසපක් තමන් දෙන්නේ නැහැ. තමන් බාහිරට උදව් කරන්න පුළුවන්. බාහිර කෙනෙකුට කරුණාවෙන් සලකන්න පුළුවන්. සාමාන්‍ය කැමැත්තක් නෙවෙයි ධර්මයෙන් උදව් කරන්න පුළුවන්. හැබැයි උදව් කරද්දී තමන්ගේ අතුලෙන් තමන් බර්න් අවුට් වෙන්නේ නැහැ. තමන්ගේ මානසික නිදහස තියාගෙන තමන් නිතරම කටයුතු කරනවා. අන්නේ සඳහා යන ගමන් මගේදී කායනුපස්සනා වේදෙන කෙනා තමන්ගේ කය ගැන මේ වගේ බලනකොට තමන්ට කවුරු හරි කෙනෙක්ගේ ශරීරයක් මතක් වෙන පුළුවන්. මතක් වෙනකොට මොකද කරන්නේ? මේ තමන් බලපු විදිහ අනිත් කෙනාගේ ශරීරයට ඇප්ලයි කරනවා. යනකොට එනකොට ඔහුගේ සතර මහා භූත රූප මරණයේදී පත්වන ස්වභාවය තෙතිස්කුණති ඒ විදිහම කෙනෙක් නේද කියලා බාහිරින් බලනවා. අත්තිකායෝතිවා පනස්සතේ පච්චපටිතා හෝති නැචකින්කි ලෝකේ උපාදිති කියලා කියනවා. කයක් පමණක් ඇත්තේය කියන අවබෝධයට යනවා. කිසිදු දෙයක් බාහිර රූපයක් කෙරෙහි බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. හැබැයි බාහිර රූපේ බැස ගන්න නැහැ කියලා ලෝකෙ කිසිම තමා වගකීමක් දරන්නේ නැහැ කියලා තත්ත්වෙ නෙවෙයි මේ යන්නේ. මේ අවබෝධය පත් වෙච්ච කෙනා වෙනතුනි දැන් ඔබ සලකන්නේ ඔබේ දරුවන්ටයි ගෙදරටයි විතරයි. මේ අවබෝධය ලබා ගත්තාම කොහොමද? මනුස්ස ලෝකෙට නේ මුළු තුන් ලෝකෙටම සලකන්න ඔබ සැලසුම් හදනවා. මේ අවබෝධය ලබා ගත්ත රහතන් වහන්සේලා තමයි ශ්‍රී ලංකාවේ අනුරාධපුරේ රුවන්වැලිසෑයේ මිරිසවැටිය දාගැම්වලට ලෝහමා ප්‍රාසාදයේ මේ නිර්මාණ වලට සැලසුම් හදුවේ කවුද? මේ අවබෝධය ලබා ගත්ත අය. මේ අවබෝධයෙන් නැති අය අවුරුදු 100කට අවුරුදු 200කට ගැරන්ටි තියලා ගොඩනැගිලි පාලන් හදන කාලෙක මේ අවබෝධය ලබා ගත්ත කෙනා අවුරුදු 5000කට ගැරන්ටි තියලා තමයි සැලසුම් හදන්නේ. නිකන් නෙවෙයි. එනිසා හිතන්නේ මේ අවබෝධය ලැබපු කෙනා කෙටි තැනක් හිතන අනිත්‍ය කියලා හිතන අද්දක බැඳගෙන ඇස්තක පියාගෙන ඉන්න කෙනෙක් කියලා. ඔහු තමයි හැබෑ ලෙසම ලෝකෙට පිහිට වෙන කෙනා වෙන්නේ. කය ගැන මේ වගේ අවබෝධයෙන් ඉන්නකොට ඔහුට ඊළඟට පස්සෙන අවබෝධය තමයි ඔහුට දැනෙන වේදනාව. ශරීරයට ලැබෙන වේදනාව විතරක් නෙවෙයි ඇසට රූපයක් දැකලා චක්කු විඤ්ඤාණය තුළින් චක්කු සම්ප්‍රසජා වේදනාව ඇසර දැක්කව රූපේ නිසා යම්කිසි වේදනාවක් ඔබ මානසිකව ඇති වෙනවා නම් කනට ශබ්ද අහලා නාසයට ගඳ සුවඳ විඳලා මේ ආයතන හයම යම්කිසි සැප දුක් උපේක්ෂා ආදී වේදනා ඇති වෙනවා නම් ඒ වේදනා ගැන හොඳ අවධානයෙන් දැම්ම හො ඉන්නේ. ඒ වේදනාවල ස්පර්ශපත්යෙන් හටගත්තු මේ වේදනාව ස්පර්ශය නැති වෙනකොටම නැති වෙන දෙයක් නේද කියලා කොහොමරි ස්පර්ශ ආයතන හයේ සමුදේ වැහු දකිනවා. එම් වේදනාවක් වුණත් ඔබට ඇඹිලි හිටෙන්න පුළුවන් හිසරදයක් උදේ ඉඳන් මම හිසරදෙන් ඉන්නේ කියලා කියන්න පුළුවන් සමහර විටනේ. ඇත්තෙම උදේ ඉඳන්ම තිබ්බද? ඔබ ඇඹිලි එක්ක hina වෙන්නේ නැති කට්ටියත් එක්ක කාට හරි බනින්න ඇති. ඒ වෙලාවලදී හිසරදය මොකුත් නැහැ. ආ හිසරදය මතක් කරනකොට ආ හිසරදය. දැන් අපි ලොකු හිසරදයක හිටියා. ඈත ඉඳලා යහළුවෙක් එනවා. ඥාතිවරයෙක් එනවා නොකියම එනවා. ඉතේරදේ කොහෙද දන්නේ නැහැ ඊට පස්සේ ආය ආගියන වාසිය ඔන්න ආයි ඉතේරදේ තේනතින් මේ දිගට වේදනාව තියෙනව නෙවෙයි අපේ හිතත් එක්ක ඒ මොහොතේ සිතන කොට සිතත් සම්බන්ධව තමයි මේ කියන්නේ සහ තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ සංස්කාර විඥාන සංඥා මේ ආදී මානසික ස්වභාවය අනුව තමයි තමන්ගේ ඒ වේදනාව තමන් ගොඩනගාගන්නේ. හැබැයි මුලින්ම ඇතිවන වේදනාව සැපක් දුකක් දෙන වේදනා නෙවෙයි. විශේෂයෙන් ඇසට කනට නාසයට දිවට කියන මේ ඉන්ද්‍රිය පහට ලක්වන රූප ශබ්ද ගන්ධ රස කියන මේ දේවල් වලින් සැප වේදනාවක්වත් දුක් වේදනාවක්වත් දෙන්නේ නැහැ. ඒක උපේක්ෂා සාගතයි. ඒ උපේක්ෂා සාගත වෙන වේදනාව උපේක්ෂා සාගතමයි එන්නේ. නමුත් ශනිකව තමන් අවිද්‍යාවෙන් සංඥා විපල්ලාසෙන් එදෙස බැලුවොත් ඊට පස්සේ තමයි තමන් මේක සැප වේදනාවක් දුක් වේදනාවක් කියලා තමන් ගන්න. එනිසා මෙන්න මේ වේදනාවේ හට ගැනීම නිරුදියම දකිනවා. මේක සත්‍ය පුද්ගලෙක් නෙවෙයි, හේතු ටිකක එකතුවකින් හටගෙන හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙන දෙයක් කියන කොහොමනෝනින් දකිනවා. වේදනාව ගැන අවබෝධයෙන් ඉන්නකොට ඊට පස්සෙ තව ජීවිතයේ දෙස දැන් එන්නම තමන්ගේ අභ්‍යන්තර දෙස බලනවා. බලනකොට තමන්ට තමන්ගේ හිත ගැන දැන් පේනවා. දැන් මට ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් මට සමායිත හිතක් තියෙනවා. දැන් මට ඔන කේන්ද්‍රිය ගියා සදෝ සංවාචිත්තම්. ඔන දැන් මට මුලාවක් දැන් අතීත අරමුණක දැන් හිත බැසගෙන තියෙන දැන් මුලාවක්. තමන් තමන්ගේ හිතේ ස්වභාවය ගැන නිතරම සැලකිල්ලෙන් ඉන්නවා. හැබැයි තමන් ඒ සිතුවිලි සමග අරගල කරන්න සටන් කරන්න යන්නේ නැහැ. තියෙන දේ තියෙන විදියටම හිතේ ස්වභාවය තමන් දැන් තේරුම් ගන්න. කාලයක් යනකොට තමන්ගේ හිතේ ස්වභාවයත් ඒ මොහොතේ හේතු නිසා හටගෙන නිරුද්ධ වෙන ස්වභාවය කියලා ඒකත් නුවණින් තමන් දකිනවා. හිත ගැන නිතර තමන් සැලකිල්ලෙන් ඉන්නේ. සැලකිල්ලෙන් ඉන්නේ ඉන්නම මොකක්ද ඇති වෙන්නේ? චිත්තානුපස්සනාවේදී තමන්ට ලැබෙන හොඳ සිතුවිලි තියාගන්නවත් නරක සිතුවිලි දුරු කරන්නවත් තමන් උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි ධම්මානුපස්සනාවට යනකොට කොහොමද? ඊට පස්සේ තමන් හොඳට දැන් තමන් මිනිස්සේ කරන දැන් මෙන්න නීවරණ. දැන් කාමච්ඡන්දය. දැන් ව්‍යාපාදය. දැන් තීන මිද්‍යාව. ඔන්න දැන් ධම්මානුපස්සනාව. දැන් කාමච්ඡන්දෙට වැඩි වෙලා තියන්නේ නැහැ මොකක් හරි උපක්‍රමයකින්. එක්කෝ ඒකෙන් වෙන අරමුණක් සිහි කරන්න පුළුවන් නම් දැන් ද්වේෂයක් එනකොට කෙනෙක් ගැන අමනාපයක් නම් අපි මෛත්‍රිය වඩනවා. කෙනෙක් ගැන රාගයක් නම් අපි දැන් අසුභය වඩනවා. අපි හොඳට දැකපු වෙනස් වෙන රූපයක් ඇටට ගිහිල්ලා කරයාට ඇබ්සයි කියලා බලනවා. සමහරට හොඳට ශරීරයේ සම්පූර්ණ පණුව තිමිච්ච රූපයක් අපි දැකලා නම් ඒ හොඳට අරමුණු ගන්න අරගෙන අර අපි රාගයේ තියෙන කෙනාගේ රූපයටත් ඒක හොඳට දාලා බලනවා. මේ වගේ රූපයක් නේද මේ කියලා. එතකොට අර ඇති වෙච්ච නීවරණ දැන් දෙකට තියන්නේ නැහැ. ඒ නීවරණ තමයි දුර වෙනවා. ධම්මානුපස්සනාවේ. ඊළඟට තමන්ගේ අභ්‍යන්තරයේ ඇති වෙන කුසල චේතනා තියෙනවනම් සද්ධා සති මෙයාදී පොඤ්ඤංග ධර්ම කුසල දහම් පැත්ත ඒ පැත්ත දැන් දෙගෙන්නට දිනු කරනවා. සති ධම්ම විජේ විරිය පීති පස්සද්ධි සමාධි උපේක්ෂා කියලා මේ තමන්ගේ කුසලයේ දිනු වෙන විතරකේ හිතේ කොට නැගෙනවා. ගොඩ නැගෙනකොට එන්න එනව තමයි ඒත් එක තමයි ඊට පස්සේ එන්නේ. තමන් දැන් කලින් මාර ඇඩ්‍රස් එක අරන් ඉන්නේ. ඇඩ්‍රස් එක අමතක කරන්න එපා. නැත්තම් පාරවල් මාරු වෙනවා. දැන් මගේ වෙන වෙනම දැකලා ඒවට දුන්නේ ඊට පස්සේ. වෙන වෙනමට දුනවා කියලා කියන්නේ මොකක්ද? දැන් මේ තමන් ඔක්කොම කරන්නේ දරුවෝ හදන්නේ, ගේ හදන්නේ, වාහනයක් ගත්තේ ඔක්කොම මොකටද? මේ අර ඉලක්කෙට යන්න මේ. අර කුඹුර කොටනවා වගේ. වාහනේ අරගෙන ආඩම්බර වෙන්නේ නැහැ. දැන් මට තියෙන්නේ මේ ආවා ජාතිය වාහනය කියලා. ඒ අසනීයම නැහැ. ලොකු රැකියාවක් කරලා දැන් මම මෙතන ඉන්නේ කියලා මාන්න ඇති කරගන්න ඒ අසනීයම දැන් මොකුත් නැහැ. ඒ ඔක්කොම කරන්නේ ආරම්භට තමයි දැන්. එතකොට දැන් මෙයාගේ ඔළුවේ නිතරම සිහින ලෝකෙ උඩ සිහිනුත් පේන්නේ නැහැ. මෙතන මේ ආඥානීය ලෝකේ ප්‍රාර්ථනා. ඔහු ඇසුරු කරන්නේ අර මාර්ගවලදී උතුමන් තමයි ආඥානීය ලෝකේ මිතුරන් වෙන්නේ. සැරුවත් හාමුදුරුව, මුගලන් හාමුදුරුව, කේමාව, උප්පලවන්නා, සෝනාමේනිය මේ වගේ ඇතම යගේ ආධ්‍යාත්මික ලෝකෙ මිතුරන්. ඊයගේ තත්ත්වයට පත් වෙන තමයි සිහින ලෝකෙ. එතකොට මේ යන ගමනේදී තමන්ගේ දරුවන්ට හොඳට උගන්වනවා, ඒවත් කරනවා. ගියේ තවත් ලොකු කරගන්න ඕන නම් ඒවත් කරනවා. අලුත් සිටියකට යන බලාපොරොත්තු වෙනවා නම් ඒවත් කරනවා. තවත් අලුත් වාහනයක් ගන්න කැමති නම් කමන්නේ නැහැ. සල්ලි තියෙනවා නම් ඒත් ගන්නවා. ඒව ඔක්කොම කරන්නේ කුමක් සඳහාද? මේ තමන්ගේ ආධ්‍යාත්මික ගමනට පහසුකම් ටික සලසා ගන්න. තමන්ගේ තෘෂ්ණා දෘෂ්ටි මාන්න වැඩි කරගන්න නෙවෙයි. එහෙනම් මොකටද? ඒ තෘෂ්ණා දෘෂ්ටි මාන්න අඩු කරගන්න තමයි ਉਹ මේ හැම දෙයක්ම කරන්නේ. නැත්නම් අර පොඩි මග තැන්වල හිර වෙන්නේ නැහැ. දැන් මගේ පුතා විශ්වවිද්‍යාලේ මගේ දුව දැන් අහවල් රැකියාව කරන්නේ. මගේ අම්මා මේ වගේ රැකියාවක් කරපු කෙනෙක්. ඒ වගේ පොඩි තැනක ਉਹ හිර වෙන්නේ නැහැ. ඒ වගේ තැන් සතුටෙන් කියන්න පුළුවන් අවස්ථාවක් ලැබුණොත් කියන එක වරදක් නැහැ. තමනු සතුට වෙනවා. ඒ අනිත්‍යතාව ආශිර්වාදයක් නේ. ඒකට වරදක් නෙවෙයි. නමුත් ඒක තුළම හිත බැසගෙන ඒක ජීවිත පරමාර්ථය බවට පත් කරගන්නේ නැහැ. අපි මේ ලෝකෙට ආවේ ඒ වගේ දෙයකට නෙවෙයි. අපි මේ ලෝකෙට ආවේ මහා ඉහළ බලාපොරොත්තු තියාගෙන කල්ප ගානක් පෙරම් පුරලාපු ගමනක් නේ. නිකන් මේ ලොකු රැකියාවක් කළා මේ වාහනයක් පාවිච්චි කරලා යන නේ අපි මේ ආවේ. ඒ වোন තරම් අපි අතීතේ පාවිච්චි කරලා තියෙනවා. අපි මේ ලෝකේ පොඩි ඉඩමකට නෙවෙයි මේ මුළු පෘථිවියටම සක්විත රජු වෙච්ච අය අපි. වරක් එක්තරා අවස්ථාවකදී බුදුහාඳුර ගමනක් යනකොට එක්තරා කඩිබුලක් යනවා. ඒ කඩිබුල දිහා බලලා බුදුහාඳුර කියන මහණෙනි මේ කඩිබුලේ සක්විත රජන වෙච්ච කවුරුවත් නැහැ කියලා. සක්විත රජන වෙච්ච. සක්විත රජ කියන්නේ කාටද? මේ මුළු මානව ලෝකෙටම එකම ජනාධිපති. එක මලිරායි. එහෙම වෙච්ච අය තමයි අද මේ කඩිය වෙල ඉන්නේ කියන්නේ. ඒ නිසා එහෙම ආපු ගමනේ අපි උපාද දේවල් අතීතේ ලැබකෝ ඒ නිසා පොඩි ඉඩමක් තිබුණා කියලා ඒක ජීවිත පරමාර්ථය කරගන්න එපා. ඊට වඩා ලොකු තත්ත්වයකට යන්න තමයි මේ ලැබෙච්ච අවස්ථාව. මේ නිරෝගී භාවය මේ පාසුකම් ටික මේ අධ්‍යාපනයේ වාසනාවන්ත අම්මා තාත්තා තමන්ගේ ලස්සන ගෙදර මේ ඔක්කොම ටික තමන්ට ලැබුණේ මේකට උපකාරයක් කියන එක බව නිතර නිතර තමන් හිතන්නේ. එතකොට මෙන්න මේ විදිහට මේ අවබෝධය ලැබුක් වෙන ස්කන්ධ පංචකය අවබෝධ කරගන්න ගමනක් මේක අපි. මේක අවබෝධ කරගත්තු කෙනා පිනතුනේ මේ සතර සතිපට්ඨානයේ වැඩිම දිනෙන් දින පුරුදු වෙනකොට එයා එන්න එන්නම තමන්ගේ අභ්‍යන්තරය ගැනමයි හිතන්නේ. මුලදී ශරීරය ගැන බැලුවා, වේදනා ගැන බැලුවා, චිත්තානුපස්සනාව බැලුවා, ධම්මානුපස්සනාව බැලුවා. ඊට පස්සේ වෙන වෙනම බලපු එක මේක. ඊළඟට මොකද්ද? අර වීණාව බැලුවා වගේ තමයි. වීණාවේ මුලදී වීණාව බැලුවා, ඒකේ අර මේ බෝ එක බැලුවා, ඊට පස්සේ වයර් ටික බැලුවා, සංගීතඥය බැලුවා. එහෙම බලලා බලලා අන්තිමට මොකද තේරුම් ගන්නේ? හඬ තමයි තේරුම් ගන්න. හඬ කියන්නේ අපි මේ ජීවත්වන ජීවිතය. ඒ නිසා ජීවිතය කියලා හිතන්න එපා මේ පේන රූපේ විතරයි ජීවිතය කියලා. ඒ පේන රූපයේ පින්නතුනේ අර වයිලිනේ වගේ තමයි. වීණාව වගේ තමයි. වීණාවද හඬ කියලා කියන්නේ? ඈ ඒ වීණාව එක්තරා කොටසක් විතරයි කාර්යභාරයක් කරන්නේ. අපේ ශරීරය වanan ජීවිතය කියලා කියන්නේ මරණයෙන් පස්සෙත් මේ ශරීරය තියෙනවනේ නේ. එහෙම පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ. බරක් ටිකක් වැඩි වෙනවා. මරණයට පස්සේ නේ. දැන් තත්තර ටිකක් බරයි. මොකක්වත් අඩු වෙන්නේ නැහැ. තව වැඩිත් වෙනවා. දේවල්. පින්නතුනි මේ ශරීරය විතරක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ ජීවිතය කියන්නේ මේ ශරීරය ඇසුරු කළා මේ අස්කනාකාගේ ඉන්ද්‍රවල යමක් බලනකොට ඒ බලන මොහොතෙහි එක ආයතනයකින් එක අරමුණක් විතරක් අරගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙහි ඒ මොහොතක හටගෙන නිරුද්ධ වීමක් තමයි ජීවිතය කියලා කියන්නේ. ඒෙන් බැහැර කිසිම දෙයක් අපට නැහැ. අපි දරුවෙක් කියලා ගත්තත්, උපාධි සාධකයක් කියලා ගත්තත්, වාහනය කියලා ගත්තත්, රැකියාව කියලා ගත්තත් මොන කුමන හෝ දෙයක් තමන් හිතනවනම් ඒ හිතන මොහොත තමයි තමන්ගේ සමස්ත ජීවිතය කියලා කියන්නේ. ඒ හිතන මොහොතේ අත්දැකීම කියන්නේ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන ස්වභාවයයි. මෙන්න මේ අවබෝධය හැම මොහොතකම දියුණු කරගෙන බලන්න. මේක මේ අත්දැකීම ලබන්න ලබන්න තියෙන තුනේ තමන්ට බාහිරින් එන දුක් පීඩා ටික අඩු වෙනවා ඉන්නේ. තමන්ටම මානසික සුවයක් දෙනවා. තමන්ට වාඩි වෙලා බැරි නම් අඩුවානේ නිදිමත එනකොට සක්මන් කරමින් හරි මේ ගැන හිතන්න. වාහනේ යනකොට රූපයක් දකිනකොට, ශබ්දයක් ඇහෙනකොට, ස්පර්ශයක් ලැබෙනකොට, අතීත සිදුවිල්ලක් මතක් වෙනකොට හැම මොහොතම හිතන්න මේ දකින්නේ ස්කන්ධ පංචකයෙන් කියලා. හොඳ අවධානයෙන් ඉන්න අර පොඩි ළමෙක් කිව්වේ මතකද? අවුරුදු පහක ළමෙක් කිව්වේ හිතර වට්ටන්නේ කියලා අවධානයෙන් ඉන්න කියලා. දැන් බණ කියන්නේ අවුරුදු කීයද? අවුරුදු 5 ළමයි දැන් බණ කියන්නේ ඔබට. විහිළුවක් නෙමෙයි. ස්කන්ධ පංචකයෙන් දැන් ඔබට බණ කියන්නේ වයස අවුරුදු 5 කිරිබොන ළමයි. නිකන් අය නෙමෙයි. ඔබේ හිත රවට්ටන එක නවත්තන්න අවධානයෙන් ඉන්න. එතකොට ලැබුණත් එකෙන් නැටත් එකයි. එහෙම කියනෝනේ. එතකොට ඔබට ලැබුණත් එකෙන් නැටත් එකයි. තිබුණත් එකෙන් නැටත් එකයි. බලන්න මේවත් පිනතුනි අහන්න ඕන අපේ මේ උනන්දු වැඩි කරගන්න මේ ගමනේ. අපි කොච්චර නම් වීර්ය කරන්න ඕනද? අවුරුදු 5 6 ළමයි මේ වගේ අවබෝධයකින් නම් අපිට කියන්නේ. අපි කොතනද ඉන්නේ කියලා බලන්න තමයි. තමන් ඇත්තටම බෞද්ධයෙක් වශයෙන් මේ අකු ගමන් මාගේදී කොච්චර තමන් සාර්ථක වුණාද? තමන්ට ඇහැට රූප පේනකොට, කනට ශබ්ද ඇහෙනකොට තමන් තාමත් චිත්ත පීඩාවට පත් වෙනවා නම්, හිතේ දුකට පත් වෙනවා නම් තමන් කොච්චර අසන්න කෙනෙක්ද? කොච්චර දරුවෝ හිටියත්, කොයිතරම් අධ්‍යාපනයක් තිබුණත්, කොයිතරම් ඉහළ රැකියාවක් කරත් තමන් දකින රූප, අහන ශබ්ද ආදීන් තමන්ට චිත්ත පීඩාවක් නම් අර ලැබුණු සියලුම සම්පත් තමයි නිෂ්ඵලයි නේද? ඒ නිසා ඒ මගින් මිදෙලා නිවෙන සැනසෙන මගකට අපට මේ සම්පූර්ණම මගකට විවර වෙලා තියෙනවා. ඒ නිසා හැම මොහොතක්ම මේ සඳහා යොමු කරන්න. ඒ නිසා කරණීය මෙත් සූත්‍රයෙන් ආරම්භ කරපු මේ ගමන අවංක වීමෙන්, නොනැති වීමෙන්, සෝච භාවයෙන්, අනතිමානී ගුණයෙන් ආරම්භ කරපු මේ ගමන අපි නැවත මව් කුසකට නොයන මට්ටමට අපේ ජීවිතය අපි සංසා ගන්නට ඕන. ඒ සඳහා නිතරම මේ අනිත්‍යතාවය බලන්න, නිතර නිතර මේක අදාළ ධර්මඥානේ සුතමේ ඥානේ දිනු කරගන්න. සුතමේ පඤ්ඤාව දිනු කරගන්න. ඒ යහපුදේ නිතරම චින්තාමේ පඤ්ඤාවෙන් විතර අහන්න. දැන් ඔබ මේ බණහපු මේ කාලය තුලදීම ඔබේ ධර්මඥානය වැඩි වුණා, ඔබේ ප්‍රඥාව දිනුණා. මේ කාලය තුල බලන ඔබට කිසිම මානසික දුකක් බාහිරින් ආවේ නැහැ. මේ මට්ටමම පින්නතුනේ හැකිතාක් දුරට ස්ථාවර තියාගන්න උත්සාහ කරන්න. හැකිතාක් දුරට ඔබ දන්න මට්ටමෙන් ඔබේ හිතවත් ඇයටත් ඔබේ ධර්මඥානය බෙදා දෙන්න උත්සාහ කරන්න. එයටත් මේ සැනසෙන මඟ කියන්නේ. ඒ වගේම පිනුතුනි අපේ ජීවිතයේ තියෙන ඉතාම කෙටි බව නිතර සිහි කළා. මේ ගමන අප්‍රමාදීව වීරෙන් ඉදිරියට යන්න උත්සාහ කරන්න. අපිට මේ නිරෝගී භාවය හැමදාම තියෙන්නේ නැහැ. අපේ මේ ජීවිතයත් හැමදාම අපිට තියෙන්නේ නැහැ. අපි කොයි මොහොතේ අපේ ජීවිතයේ අහිමි වේද කියලා අපිට කියන්න බෑ. ඒ නිසා මේ ලැබුණු අවස්ථාව ගිලිහෙන්නට නොදී වඩා වඩාත් අපි ධර්මඥාණයෙන් ඉදිරියට යන්නට, ප්‍රතිපදාවෙන් ඉහළට යන්නට උත්සාහ කරන්න. මේ තවත් වෙනස් සූත්‍රයක් තමයි චූල සාරෝපම කියලා සූත්‍රයක් තියෙනවා. මේ ගමන් මගේ යන්දි අපට ලැබෙන ලාභ ප්‍රයෝජන ගැන කියනවා. සමහර ධර්මාත් මාර්ගය යනකොට උඹට ලාභ ප්‍රයෝජන ලැබෙනවා. ධර්මයේ හැසිරෙනකොට අනිත්‍යයේ තියෙන ප්‍රශංසා ලැබෙනවා. හැබැයි එතනින් නවතින්න එපා. ඔබට ධර්ම මාර්ගයේ හැසිරෙනකොට, ඔබ අධ්‍යාපනය ලැබනකොට, ඔබේ දරුවන් හොඳට ඉගෙන කියා ගන්නකොට ඔබට කීර්තියක් ලැබෙයි. හැබැයි ඒ කීර්තිය තුල ඔබ හිර වෙන්න එපා. ඒ ලාභ සත්කාරවල විතරක් ඔබ හිර වෙන්න එපා. බුදුහාමුදුරුවෝ කියනවා හරියට මේ ගමන් මගේ යම් කෙනෙක් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලින් සෑහීමකට පත් වෙලා එතනම ජීවිතේ පරමාර්ථය කරගෙන ඉන්නවා නම් ඒ තැනැත්තා හරියට ගහ අරටුව සොයාගෙන ඉන්න කැලේකට ගියපු කෙනෙක්. අරටු තියෙන ගහක් ළඟට ගිහිල්ලා ඒ ගහේ පොළ ටික විතරක් අරගෙන ඉන්න කෙනෙක් වගේ කියලා. ඒ නිසා ලාභ ප්‍රයෝජන වලින් විතරක් සතුටු වෙලා ඉන්නවා නම් හරියට ගහ අරටුව හොයාගෙන එන්න ගිහිල්ලා මොකක් ගෙනාවා වගේද? ගහේ කොළ අතු ටික විතරක් කඩාගෙන ආවා වගේ. එනිසා තමයි ඉදිරියට යන්නේ. ඉදිරියට යනකොට තමයි සිල්වත් වෙන්න ඕන. හැබැයි තමයි සිල්වත් කියලා ආඩම්බර වෙන්න එපා. අපි දැන් සිල් ගන්න අය එහෙම කියලා එතන විතරක් පෑහෙන්නට පත්තලින්න එපා. බුදුහාඳුරෝ කියන යම්කිසි කෙනෙක් සීලෙන් විතරක් පෑහෙන්නට පත්තලින්නව නම් ඒතනත් අර ගහේ අරට හොයාගෙන යන ගිහිල්ලා ගහේ පිටපොත්ත විතරක් අරන් එන කෙනෙක් කියලා. එතනොත් නවතින්න එපා. තවත් ඉදිරියට යන්න ඕන. තවත් ඉදිරියට යනකොට තමයි අපට හම් වෙන මොකද්ද? සමාධියක් හම් වෙනවා. හිතේ හිත සමාධිමත් වෙනවා. නිතර මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනා කරනකොට හිතම වා සමාධිමත් වෙනවා. හිතේම වා සතුට දිනු වෙනවා. එතකොට හිත සමාධිමත් වෙනකොට ආ දැන් මගේ හිතම වා සමාධිමත් මට පා වෙනවා වගේ තේරෙනවද? එහෙම කියලා එතනින් විතරක් සෑහීමකට පත්වලා ඉන්න එපා. එහෙම සමාධියෙන් විතරක් කෙනෙක් සෑහීමකට පත්වලා හිටියොත් කොහමද? එයා කියනවා හරියට අර ගහේ අරටෝ හොයාගෙන යන ගියපු කෙනා ගහේ අර සිවිය පිටපොත්තෙන් පස්සේ සිවිය වගේ එකක් තියෙනවනේ. පට්ටිය වගේ කියලා අපි ගලවන්නේ. අන්නේ සිවිය අරගෙන එන කෙනා වගේ හරියට සමාධියෙන් විතරක් සෑහීමකට පත්වලා ඉන්න කෙනා කියලා. තවත් ඉදිරියට යන්න. යනට ඔබට ඥාන දර්ශනයක් ලැබෙනවා. ඥාන දර්ශනය කියන්නේ මෙන්න මේ සුතමේ ප්‍රඥාවෙන් මේ දුකේ හට ගැනීම, නිරුද්ධ වීම ගැන අවබෝධය ඇති වෙනවා. මොකද අවබෝධය? දුක ඇති වෙන්නේ ආහන දකින රූප ශබ්ද ආදී ගැන හිත බාහිර බැසගත්තොත් ජරා මරණ වලින් නිදහසක් නැහැ. මම ඇලෙන්නේ නැහැ, මම ගැටෙන්නේ නැහැ කියලා අද්දක බඳගෙන හිටින හරියන්නේ නැහැ. ඕනම මොහොතක ඒක හොයාගෙන යන්න පුළුවන්. ඒ හොයාගෙන යන්නේව තමයි සීනිදි පේන්නේ. අවුරුදු ගණන් හදිසියේවල ඒවා පේන්නේ නේ. යාළුවෝ ඉස්කෝලේ ගිහපු යාළුවෝ මැරිච්ච ආච්චිල සීයලා ඔක්කොම ලෝකේ ඉන්න ඒවලම මියන් ගිහලා නැහැ. ඒ හීනේ පේනකොට ඔක්කොම කට්ටිය ඉන්නවා. ඉස්කෝලේ ගිහපු යාළුවෝත් ඉන්නවා, ආච්චිත් ඉන්නවා, මාමත් ඉන්නවා, ඔක්කොම එකේ ඉන්නවා හීනේ. එකම වේදිකාවේ රංගපාන ඔක්කොම ඩික. ඒ කියන්නේ ෆයිල් එක ඩිලීට් වෙලා නැහැ. ඔක්කොම තියෙන ඕනෙලා ඕපන් කරන්න පුළුවන්. ෆෝල්ඩර්ස් වලට ඔක්කොම දාලා තියෙන. පින්නතනි, ඒ මතකය අද නිරුදුනට ඕන මොහොතක ඒක මතකය අලුත් වෙන්න පුළුවන්. හැබැයි Taman දක්ෂ වෙන්නට ඕන. ඒ මතක් වෙනකොට මනිතිතාවය සිහි කරන්න පුළුවන් මනසක් ඇතුනොත් විතරයි ඒ ලෝකෙට අපි නැවත නොයන්නේ. එහෙම නැත්නම් ඕන මොහොතක ඒ අය අපට මතක් වෙන්න පුළුවන් වෙන විතරක් නෙවෙයි. හේනදි විතරක් නෙවෙයි මතක් වෙන්නේ ඒ අය. මරණාසන්න මොහොතේ මේ ජීවිත කාලයයි විතරක් නෙවෙයි, කල්ප ගාන අතීත අත්දැකීම් ටික. කල්ප 500කට ඉස්සෙල්ලාම කෙනෙක් ඇතැම් විට මරණාසන්න මොහොතේ මතක් වෙන්න පුළුවන්. අවසාන චුති චිත්තයේ සමහර එක. ඒ ඔක්කොම එක එක ලයින් එකකට තියලා තමයි ඊළඟ ප්‍රතිසන්දිය තීරණය වෙන්නේ. එනිසා තමයි අපි අපේ මනස දිනු කළ යුත්තේ. එහෙම නැති වුණොතින් ඒ පේන සිතුවිල්ල ඒ අවසාන මොහොතේ අපේ ඇස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. කන නැහැ, නාසය, දිව, ශරීරයේ මේ ඉන්ද්‍රිය පහම නිෂ්ක්‍රිය වෙලා මනින්ද්‍රිය විතරක් ක්‍රියාත්මක වෙන අවස්ථාව. ඒ අවස්ථාවේ රූප කලාප වල අනිත්‍යතාව විතරක් බලවල ඉන්න බෑ අපිට. ඇස් දෙක වැහිලා තියෙන්නේ. ඒ පේන සිතේ ධර්මාලම්බනවල අනිත්‍යතාවයේ දකින්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් විතරයි සසර ගමනේ තමන්ට නිදහසක් තියෙන්නේ. ඒ නිසා මේ අවබෝධය තුලින් මේ ඥාන දර්ශනය අපි ලබන්නට ඕන. සා ඥාන දර්ශනය මේක සුතමේ ඥානෙන් ලැබුවා කියලා විතරක් මේ ඥාන දර්ශනය එතනින් සෑහීමටපත් වෙන්න එපා. දැන් මම ඔක්කොම දන්නවා කියලා දැන් වැඩේ හරි කියලා විතරක් ඉන්න එපා. එහෙම හිටියොත් හරියට අරට හොයාගෙන යන්න ගිහිල්ලා ගහේ එලේ කොටස විතරක් අරගෙන ආපු වෙනේ බාටපත් වෙනවා. එහෙම වෙන්නත් හොඳ නෑ. එහෙනම් අපි මොකද කරන්නේ? අපේ අකෝපා චේතෝ විමුක්තිය ඇති කරගන්නට උන නොවෙනස්වන සිතේ ස්ථාවර අවබෝධයකට ප්‍රඥාවකට යන්නට ඕනේ තමයි. හැම මොහොතෙම මේ අනිත්‍යතාවය දකින්න පුළුවන් මනසක් අපි ඇති කරගන්න ඕන. ඒක තමයි ජීවිතයේ හරය, ජීවිතයේ අරටුව බවට පත් වෙන්න ඕන. ගස්සක අරටුව හොයාගෙන යන කැලෙට ගියපු කෙනා සැබැලෙස්සම නිවැරදි ලෙසම බුද්ධිමත්ව ගස්සේ අරටුව සොයාගත්තු කෙනා බවට පත් වෙනවා. අද අප සාකච්ඡා කරපු කරුණු වලින් කින තුන ප්‍රශ්නාන කියනවා නම් අහන්න පුළුවන් දැන්. පංචපාදස්කන්ධයේ වේදනාව සාමාන්‍ය සැප දුක් උපේක්ෂා කියලා තුන් ආකාරයකට තියෙනවා. සැප දුක් උපේක්ෂා, සෝමනස්ස දෝමනස්ස කියලා පස් ආකාරයකට තියෙනවා. චක්කු සංපස්සජා වේදනා, රූප සංපස්සජා වේදනා කියලා හය ආකාරයකට තියෙනවා. අටකට තියෙනවා, 12 ආකාරයකට තියෙනවා, යමගිල 108 ආකාරයකටත් විස්තර කරලා තියෙනවා. චිත්ත සිතත් මේ සිතේ විවිධ ප්‍රභේද වෙන අනන්ත ණය වලින් බෙදන්න පුළුවන්. ඒ වගේම ධම්මානුපස්සනාවෙන් සිතවිලි ගැන විවිධාකාරයෙන් චේතනා 56කට විවිධාකාරයෙන් බෙදනවා. තවත් මේ මන කොටස් වලට බෙදලා යනවා. හැබැයි මේ ඔක්කොම වගේම අපි කරන්නේ මොකද්ද? මේව වෙන වෙනම අධ්‍යයනය කළා ඊට පස්සේ මුල්ම ස්කන්ධ පංචකයේම හැම මොහොතෙම ශනිකව හටගෙන නිරුද්ධ වීම දකින්නයි මේක කරන්නේ. එතකොට මේ පහ වෙන වෙනම තිබ්බට අපි මනසෙන් බුද්ධියෙන් බැලුවට මේව ප්‍රායෝගික ලෝකෙදි වෙන් කරන්න බෑ. දැන් තේ එකක් ගත්තාම තේ කරි බොනකොට මේ සීනි ටික මෙන්න පැත්තකින් කොහේ ටේබල් ටික පැත්තකින් මුණු වතුර ටික පැත්තකින් තියලාමට වෙන් කරන්න බෑ. අපි දැන් මේ ඉගෙන ගන්න මේ ටික අර තේ එකක් හදන විදිහ ඉගෙන ගන්නවා සහ තේ එකක් බොනකොට මේ සීනි වැඩි තේකොලාඩුයි රස්නේ මදි ඒ වගේ විනිශ්චය කරන්න මනස හුරු කරගන්නේ මේ වෙන් කරලා බලන්නේ. මේ මනසින්ම කරන විග්‍රහයක් මේක. මනසින්ම බෙද බෙද බලන එක. එහෙම බලන්නේ අපේ හැඩ රූපයක් දකිනකොටම දන්නවා මේ හටගත් ස්කන්ධ පංචකයේ. ඒකට ස්කන්ධ පංචකයේ අර පැත්තේ මම මේ පැත්තේ නෙවෙයි. මගේ ජීවිතේම තමයි ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයේ වැය වෙලා තමයි මේ අත්දැකීම ලැබුවේ. ඒක පෙරපස නොවි මේ මොහොතේ හටගත් දෙයක් කියලා දකිනකොට අපට අතීතය ගැන දුකක්වත් අනාගතය ගැන බියක්වත් හටගන්නේ නැහැ. අපි අතීතය සහ අනාගතය දෙකම දුරු කරපු වර්තමානයේ හේතුඵල ධම නුවණින් දකින. අතීතය අනාගතය දුරු කළ වර්තමානයේහි නිත්‍ය සංඥාන් බැස ගන්න නෙවෙයි මේ කියන්නේ. වර්තමානයේ සිදුවන හේතුඵල ධම අනිත්‍යතාවය නුවණින් දකින්නයි මේ ධම අපට තියෙන්නේ. ඒ නිසා තබන පියවර පාසාම මේ දර්ශනයෙන් ඉන්න උත්සාහ කරන්නේ. හැකිතා තමන් වචන කතා කළත් කෙනෙක් එක සාකච්ඡා කළත් ධර්මයට අදාළ දෙයක්ම සාකච්ඡා කරන්න බලන්න. එහෙම නැති තැන්වලින් පුළුවන් තරම් අයින් වෙන්න. ගැටුම් ඇති කරගන්න එපා. පුළුවන් තරම් ඒවකින් අයින් වෙමින් පුළුවන් තරම් නිහඬ භාවය දිනු කරමින් ප්‍රඥා දිනු වෙන පිනතුණි. සීහෙ වැඩෙන්න වැඩෙන නිහඬ කෙනෙක් බවට පත් වෙනවා. වාදී වාද අඩු වෙනවා. ඇයි තමන්ගේ නියම සතුට තියෙන නිහඬ භාවයේ අභ්‍යන්තරයත් එක්ක. එහෙම නැත්නම් තමන්ගේ අදහස් තියෙන වෙනස් පැත්ත එක්ක කතා බහ කරද්දී දැන් රහතන් වහන්සේලා දැම්මිට ඒක ආරණ ඉන්න සමහර රහතන් වහන්සේලාගේ කතා සඳහන් වෙනවා. සතියේ දවස් 6ක්ම කවුරුවත් කතා කරන්නේ නැහැ. අන්තිම දවස් එක දවසක් එළි වෙනකන් ධර්ම සාකච්ඡා කරන කට්ටිය. ඒ වගේ කාලය ගත කරපු ආකාරය. ඒ නිසා කතා නොකරමින් එක නෙවෙයි ජීවිතය කියන්නේ. ධම්මීවා කතා අරියෝවා තුන්හි බහවෝ කියලා කියනවා. කතා කරනවා නම් දැහැමි දෙයක්ම කතා කරන්න. පින්නතුනි අපි අදහැම දෙයක් කතා කරනවා කියන්නේ මොකද්ද? අපි අතීතයේ නිරුද්ධ වෙච්ච දෙයක් නීත්‍ය සංඥාවෙන් අරගෙන මෙහි රඟපාලා අපිම දුක් විඳින එකක් කියලා. ඇයි අපි දුක් විඳින්නේ? මෙච්චරගෙන කියාගෙන මේ උගත්ම බුද්ධිමත්ම මිනිස්සු ඉන්නවා කියන රටට ඇවිල්ලා ඇයි අපි දුක් විඳින්නේ? මෙච්චර පහසුකම් ටිකක් තියාගෙන මේ සුගතියක් කියනවලු මේ සුගතිය අපි දුක් විඳින්න ඕනේ නැහැ. මේ සුගතිය අපට ලැබුණේ සැප විඳින්න. ඒ නිසා අනිත්‍යයේ අඩුපාඩුකම් නිරුද්ධ වෙච්ච අතීතයේ හාරවසව අපට දුක් විඳින්න ඕනේ. ඒ නිසා මේ සුගතිය සැබෑ සුගතියක් කරගන්න නම් අපි ධර්මයෙන් උපකාරය ලබන්නට ඕනේ. ධර්මය අපේ ජීවිතයට ලැබෙච්ච ප්‍රමාණයට තමයි මේ සුගතියේ අසිරිය අපිට බලන්න පුළුවන්කම තියෙන්නේ. එහෙම නැත්නම් අපි සුගතිය අපට දුගතියක් බවට පත් වෙනවා. ඒ නිසා මේ සුගතියේ හැබෑ සුගතියක් වෙන්න නම් තමන් ධර්මය පහනක් කරගන්න ඕන. ධම්ම දීපාභික්ඛවේ විහෙත ධම්ම සරණාන අඤ්ඤ සරණාති වේකයි ධම්මම පිළිසරණම් බවට පත් කරගන්නට ඕන. ඉතින් එහෙම කටයුතු කරන්නට පින්වත් හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, දැන් සීල සමාදානය අවසන් කරන්නට සීල් පවාරණය කිරීමට බලාපොරොත්තු වන පින්තුන් ඒ සඳහා නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယං ති බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယං ති ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယං ති සංඝං සරණං ගච්ඡාමි, තතියං ති බුද්ධං සරණං ගච්ඡාමි, තතියං ති ධම්මං සරණං ගච්ඡාමි, තතියං ති සංඝං සරණං ගච්ඡාමි, තිසරණ ගමනං සම්පූර්ණං, පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි, මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි, තිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත. හොඳයි පින්තුනි, අද ඔබ හැම දිනෙකම ඉතාම ශ්‍රද්ධාවෙන් පොහොය දිනේ නිමිති කරගෙන විහාරස්ථානයක රැවිදිලා උදෑසන පටන් අටසිල් සමාදන් වෙලා ධර්ම ශ්‍රවණය කිරීමෙන්, බණ භාවනා කිරීම ආදී වශයෙන් ධර්ම ශ්‍රවණය කිරීම ආදී මේ සියලු පුණ්‍ය ක්‍රියාවල ආනිසංසයෙන් පින්තුන් හැම දිනාම සිදු කරන සියලු දහම කටයුතු වඩ වඩාත්ම සාර්ථකව කරගෙන මේ ධර්ම මාර්ගයේ වඩ වඩා පින්දීනට යන්නටත් සියලු දුක් කෙලවර කරන්නටත් මේ පිනේ කාන්තියම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අප මේ රැස් කරගත් පුණ්‍ය ධර්මයන් අපනමින් මියගේ යන්තාක් ඥාති මිතරාදීන් පින් අපේක්ෂාවකින් සිටිත් නම් ඒ සියලු ඥාතියොද මේ පින් අනුමෝදන්ව සැපතට පත්වෙත්වා, උතුම් නිවනින් සැනසෙත්වා කියන ප්‍රථමෙන් මියගේ ඥාතීන් ඇතුළු විශ්වයේ සිටින සියලුම පින් අනුමෝදන් වීමට අපේක්ෂාවෙන් නැති අයට අපේ පින් අනුමෝදන් කරමු. ඉදම් මේ ඥාතේනම් හෝතු සුඛිතා හොන්තු ඥා, ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු හරස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් දෙවියන්ටත් අනුමෝදන් කරවමු. සම්මිය දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව පින්තුනි හැම දිනාටම දෙවියන්ගේ දැහැමි රැකවරණී ආශිර්වාදය සලසා දෙත්වා. ඒ වගේම පින්තුන්ට මෙවැනි පින්කම් සිදු කරන්නට මේ පරිසරය සකස් කළ දෙන ආවාද අනුශාසනා කරන ගරුතර නායක ස්වාමීන් වහන්සේ ඇතුළු විහාරවාසී සියලු ස්වාමීන් වහන්සේලාටත් දෙවියන්ගේ දැහැමි රැකවරණයේ ආශිර්වාදය සලසේවා කින ප්‍රතුමෙන් අපේ දෙවිනටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින් පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. හොඳයි පින්තුනි, හිමිදිරි පාන්දර පටන් මේ මොහොත දක්වා බොහෝ ආකාරයෙන් දාන ආදී සීලාදී පින්දාම් සිදු කරගත්තා. ඉතින් අද මේ ගත වුණු දිනේ වඩාත්ම අර්ථවත්ව තමන්ගේ ජීවිතයට සසර ගමන්ට ලොකු මඟ වේදමක් රැස් කරගත්තා. තමන්ගේ සීල සමාධි ප්‍රඥාදී ගුණධම් දිනු කරගන්නට අවස්ථාවක් ලැබුණා කියලා බොහොමත්ම සතුටටපත් වන්න රැස් කරගත් මේ උතුම් පින්කමල අනිසංසෙන් අප හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තියත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයම් පන්තාච නිබ්බයම් සෝකම් පන්තාච නිස්සෝකා හන්තෝ සම්බේති පානිනෝ. දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොයින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.